සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයයි සදහවත් වාසනාවන්ත පින්තුනි අප දැන් සන්ධ්‍යායාමයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට මුඛන් දීමටයි බලාපොරොත්තු වන්නේ. ඉන් අනතුරුව ධර්ම සාකච්ඡා පැවැත්වෙනවා. මේ අත්ංග දහම පිළිබඳව තියෙන ගැටලු අහන්නට අපි අවස්ථාව ලබා දෙනවා. පින්තුනි දැන් මම දේවතා ආරාධනාවෙන් පස්සේ කිසියම් පාළි පාඩයක් සඳහන් කළා. මේ පින්තුන හුරු පුරුදු පාළි පාඩයක්. මොකක්ද මේකේ තේරුම? හරිද? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ. මොකක්ද මේකේ තේරුම? ඕ මේක ධර්මයේ ගුණ හැඳින්වෙන පාළි පාඨයයි අපිම සඳහන් කළේ. ඉතිපිසෝ පාඨයෙන් කියවෙන්නේ බුදුහාඳුරන්ගේ බුදු ගුණ ගැන. ස්වාක්ඛාතෝ පාඨයෙන් කියන්නේ ධර්ම රත්නයේ ගුණ. සුපටිපන්නෝ පාඨයෙන් කියන්නේ සංඝ රත්නයේ ගුණ. පින්නතුනි අඩුම ගානේ මේ පාඨ ටික තුන දරුවනුත් එක දවසට එකවරක් හරි ගෙදරදී කියන්න ඕන. දරුවන්ට සිංහල බැරිුණාට කමන්නේ. අඩුම ගානේ පාලි පුළුවන් වෙන්න ඕන. පාලි මේ ගාථා තුන අනිවාර්යෙන්ම දරුවන්ට ආදරේ නම් දරුවෝ දින වෙනට කැමති නම් දරුවනුත් සමග මේ පාලි පාඩ තුන දිනපතාම කියන්නට ඕන. පසුගිය කාලයක තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් සඳහන් කළා ඊටාම වැදගත් කාරණයක්. ඒ අම්මා දරුවනොත් එක්ක දිනපතාම බුදුන් වඳිනවලු. මේ දරුවන්ට සිංහල භාෂාව බෑ කියනවා. නමුත් දරුවන්ට පාලි පුළුවන් කියනවා. දැන් මේ දරුවෝ රටවල් කිහිපයක ඉන්නේ. අම්මා දැනටත් දරුවෝ ටිකත් එක්ක කවුරුත් එක්ක එකට එක වෙලාවක බුදුන් වඳිනවා කියලා. කොහමද රටවල් කීපයක ඉන්න එකට බුදුන් වඳින්නේ? මේ හැමදේනම ස්කයිප් එකෙන් එක වෙලාවක් තීරණය කළා. හැමදාම මේ රටවල් ගානක ඉන්න දරුවෝ ටිකත් එක්ක අම්මා හැමදාම බුදුන් වඳිනවා. පින්නතුනේ මේ පින්නතුන් අප දැනගත යුතු කාරණාවක් තියෙනවා. ඇයි අපේ දරුවන් අපේම දරුවන්ව ලිපදුනේ ඇයි කියලා. කෙනෙකුට හිතෙනවා මේ දරුවෝ පින් කළා හොඳට ඉගෙන කියාගෙන දිනු වෙන්නයි මේ ලෝකෙ ඉපදුනේ කියලා. සසරෙදි පින් කරපු නිසා අපේ දරුවෝ ලිපදෙලා හොඳට ඉගෙන කියාගෙන ලොකු රැකියාවක් කළා ප්‍රසිද්ධ වෙලා තවත් දරුවෝ ටිකක් හදලා තියලා මැරෙන්නයි මේ දරුවෝ ඉපදෙලින්නේ කියලා. නමුත් පින්තුනේ එහෙම ඉපදෙන්න ඕන නම් වෙන තැනකුණත් ඒ දරුවන්ට ඉපදෙන්න පුළුවන්. නමුත් අපේ දරුවෝ ලිපදෙන බොහෝ දෙනා සසර හුඟා පින් කළා එන්නේ මේ ධර්ම දායාදේ ළමන්න. එනිසා දරුවන්ට කරන ලොකුම අනුග්‍රහය තමයි දරුවන්ට මේ සදහම් ප්‍රතිලාභය ලබා දෙන්නට ඕන. පින්තුනි මේකට අදාළ හොඳ කතා ප්‍රවෘත්තියක් මෑත කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් සඳහන් කළා. ලංකාවේ සිදුවෙච්ච කතා ප්‍රවෘත්තියක්. මේක අපි දැනගන්න එක වටිනවා. හැබැයි අහනකොට කල්පනාවෙන් අහන හිතනරක් කරගන්න එපා මේකටින්. හිත අපිරිසුදු කරගන්න එපා. හිත ගැන සැලකිලිමින් කතා වහන්නේ. කවුරුත් ගැන දේශයක් ඇති කරගන්න එපා. පින්නතුනේ එක්තරා ප්‍රදේශයක ලංකාවේහි සබරගමු පළාතේ එක ළමයෙක් මුස්ලිම් ගෙදරක ඉපදිලා. මේ ළමයා අවුරුදු 7-8 කාලේ ඉඳන්ම පත්තරයක හරි වෙනත් පින්තූරයක හරි පොතක හරි සිංහල කාන්තාවක් දැක්කොතින් දැක්ක ගමම මේ ළමයට කේන්තියනවලු. දැක්ක ගමම මේ පින්තූරේ ඉරන් හදනවලු, ඒකට කෙල ගහනවලු, හරියට කේන්තියනවලු මේ ළමයට. මේක ලොකු ප්‍රශ්නයක් දෙමව්පියන්ට. මේ මුස්ලිම් ගෙදර කීපදෙලින්න ළමයා. අන්තිමට කොහොම හරි මේ ළමයා ඔය මියගිය ඥාතීන් පිළිබඳව සම්බන්ධතා තියෙන සහ දේවුරුත් එක්ක යම් විදියෙහි අදෘශ්‍යමාන සම්බන්ධතා තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට එක්කන් ඇවිල්ලා. මේ ළමයා එක්කන් ආවට පස්සේ මේ ළමයා ගැන බලලා මොකද්ද මේකට හේතුව කියලා. පින්නතුනි හේතුව තමයි මේ ළමයාගේ අතීතය බලනකොට මේ ළමයා ගියාත්මේ මහනෙල හිටිය කෙනෙක්. මහන වෙලා ඒ ළමයා ඉඳලා තියෙන්නේ හාමුදුරු කෙනෙක් විදියට මේ බිබිල පැත්තේ, මනරාගල පැත්තේ. මෙයා අවුරුදු 102ක් ජීවත් වෙලා තියෙන මේ හාමුදුරුවෝ. ගාක් සිල්වත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. මේ හාමුදුරුවන්ට ඕන වෙලා තියෙනවා මරණාසන්න කාලේ ප්‍රාර්ථනාවක් තිබිලා තියෙනවා නැවත සිංහල අම්ම කෙනෙක්ගේ, බෞද්ධ අම්ම කෙනෙක්ගේ කුසේ ඉපදෙන්න. බෞද්ධ අම්ම කෙනෙක්ගේ කුසේ ඉපදිලා නැවත මහන වෙන්න. ඒක තමයි මෙයාගේ ප්‍රාර්ථනා වෙලා තිබිලා තියෙන්නේ. මේ ප්‍රාර්ථනාවත් එක්ක හිටිය මේ හාමුදුරුවෝ මිය ගියාට පස්සේ සිංහල අම්ම කෙනෙක්ගේ කුසේ පිරිසිඳගෙන තියෙනවා. පිරිසිඳගෙන පින්තුනේ ටික දවසක් ගියාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේ අම්මට මේ දරුවා පිරිසිඳගත්ත බව දැනගෙන දරුවගේ අවශ්‍යතාවයක් තේරෙලා නැහැ. එහෙම තේරුනහම කරන දෙන්නේ පින්තුන් දන්නවනේ නේ. එතකොට මේ ළමයාගේ ජීවිතේ නැති කරන මට්ටමට ගිහිල්ලා. ඒ පළවෙනි සිංහල අම්ම කෙනායි. ඊට පස්සේ එතනින් අයින් වෙච්ච මේ ප්‍රාණය නැවත අර වගේම සිංහල බෞද්ධ අම්ම කෙනෙකුගේ කුසේ පිරිසිඳගෙන. එතෙන් දෙත් පින්තුන් අර දෙයම වෙලා. දෙවනි වතාවේ ඊට පස්සේ ආයේ ළඟට තැනක් මේ ළමයට නැහැ. ඒ කියන්නේ Tamanṭama කැමැත්ත අනුව නෙමෙයි වෙන්නේ, කර්මානුරූපව මේ වෙන සිද්ධාන්තයක් මේක. ඊට පස්සේ ඊළඟ පියවරදී මේ ළමයා කොහෙද ඉපදෙලා තියෙන්නේ? මුස්ලිම් අම්ම කෙනෙක්ගේ. මුස්ලිම් අම්ම කෙනෙක්ගේ කුසියේ තමයි ඉපදෙලා තියෙන්නේ. ඉපදෙච්ච දවස් ඉඳලාම අර වෛරය මේ ළමයාගේ සිතේ තියෙනවා. පිනතුනි මව කුසේ පිළිසිඳගත්තට පස්සේ දරුවට මේ අම්මගේ තාත්තගේ ක්‍රියාකාරීත්වය දරුවට තේරෙනවා. අපි හිතනවා දරුවා හුඟක් ලොකු වුණාට පස්සේ, බිහි වුණාට පස්සේ දරුවන්ට තේරෙන ගන්නේ කියලා. නමුත් මව කුසේ ඉන කාලේ ඉඳන්ම දරුවන්ට අම්මා චේතන සිතුවිලි පවා දැනෙනවා. ඉතින් පින්නතුනේ කොහොම හරි මේ හාමුදුරන්ට මුණ ගැහුණාට පස්සේ මේ දරුවට කරුණු තේරුම් කළ දීලා ඔයා හුඟක් පින්දාම් කරපු කෙනෙක්, පැවිදි වෙලා හිටිය කෙනෙක් ආදී සියලුම කරුණු නැවත මතකයේ අලුත් කළා. අර චිතේ තියෙන අමනාපය දුරු වෙන විදියට හාමුදුරන් අනුශාසනා කළා. කොහොම හරි ළමයා ප්‍රබුද්ධත්වයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ළමයට ඒත් එකම ගියාත්මේ ජාති ස්මරණ ඥානයත් පහළ වෙනවා. ගිය තැන හිටිය තැන ගැන අවබෝධයක් ඇති වෙලා ඊට පස්සේ තැන හොයාගෙන ගිහිල්ලා. ගියාත්මේ හිටිය පන්සල හොයාගෙන ගිහිල්ලා. ගිහිල්ලා තමන් හිටිය කාමරයට ගිහිල්ලා කාමරයේ සිවුරු ඒ තමන් පරිහරණය කරපුවා ඔක්කොම බලලා ඉන්න පොඩි හාමුදුරුවෝ එකක් කතා කළා. ඒ විතරක් නෙවෙයි කාමරේ අඳනයක් කරට දාගෙන වෙනද නාන්න යන ළිඳර ගිහිල්ලා නාගෙන ඒව හිටන් කළා තමයි ආයෙ ආවිල්ලා තියෙන්නේ. පින්නතුනේ මේ කතාව සඳහන් කළේ මේ ජීවිත ගත කරන අපේ සසර ස්වභාවය තමයි. සමහර අය ඉන්නවා කුසල කර්ම ශක්තිය දුර්වල අය. ඒ අය මරණයෙන් පස්සේ ඍජුවම අපාගත සත්‍යයන් ඉපදෙනවා. මේක තමයි මූලික ස්වභාවය. කුසල කර්ම ශක්තිය අඩු අය, දුර්වල අය, අකුසලයට බර මානසිකත්වය තියෙන අය මරණයෙන් පස්සේ දුගතිගාමි වෙනවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නව කුසලයේ යම්කිසි මට්ටමකට වඩපු අය. කුසලයේ යම්කිසි මට්ටමකට දියුණුවකට 40%කට විතර දියුණුවට ආපු අය ඉන්නවා. ඒ අය සුගතිගාමි වෙන්නත් පුළුවන්, දුගතිගාමි වෙන්නත් පුළුවන්. දෙපැත්තට බරව තමයි ඉන්නේ. අවසාන මොහොතේ ආපු මොහොතේ වැඩිපුර බරපැත්තට තමයි යන්නේ කෙනා. එවැනි අය තමයි සමාජෙ හුඟක් දුරට ඉන්නේ. නමුත් පින්නතුනේ ඒ අතරේ තවත් පිරිසක් ඉන්නවා ඉන්ද්‍රිය ධර්ම වඩපු අය. ත්‍රිපිටකයේ සූත්‍රයක් තියෙනවා සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය දැක්කේනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම වඩපු සමහර අය ඉන්නවා. ඒ අයගේ කුසලයේ බලවත්. ඒ ඇයට තීරණය කරන්න පුළුවන් ඉපදෙන තැන. එයා සම්පූර්ණයෙන්ම 60ක 70ක විතර වාසියක් අරගෙන තියෙන්නේ. එයා කොතනද ඉපදෙන්නේ කියලා. එයා මනුෂ්‍ය ලෝකෙට නැවතෙනවද? මනුෂ්‍ය ලෝකයේ කොයි තැනක ඉපදෙනවද? දිව්‍ය ලෝකේ මොන දිව්‍ය ලෝකෙද ඉපදෙන්නේ? බ්‍රහ්ම ලෝකයේ කොයි බ්‍රහ්මතලයේ කොයි ධාන මට්ටමෙන්ද ඉපදෙන්නේ කියලා. එයා සම්පූර්ණ විදියට තමන් බලය හසුරුවාගෙන තියෙන්නේ කුසලයේ ප්‍රබලත්වය නිසා. ඒ වගේම පින්වත්නි සමහර අය ඉන්නවා බෝධිසත්වරු වගේ අය, සක්විති රජවරු වගේ අය. ඒ අය කුසලයේ හුඟා ප්‍රබලයි. ඒ අය තමන්ගේ අම්මා තාත්තා හිටන් තනි කරම යා තීරණය කළ තියෙන්නේ. නිශ්චිතවම තීරණය කළ තියෙන්නේ. දැන් බෝධිසත්ව කෙනෙක් නැවත ඉපදෙනකොට අපි කියනෝනේ පස්මහා මනු බලනවා කියලා. කාලය, දේශය, කුලය, මව කියලා. කාලය, දේශය, ද්වීපය, කුලය, මව කියලා. එයා පහම තීරණය කළ තියෙන්නේ. එයා සම්පූර්ණයෙන්ම බෝධිසත්වරයෙක් ගැන සඳහන් කරනවා. ඉතාම සතිමත්ව තමයි ගියාත්ම භාවයේ චුත වෙන්නේ. ඉතාම සතිමත්ව තමයි මව කුසේ පිළිසන ගන්නෙ. ඉතාම සතිමත්ව තමයි මව කුසේ දසමාසයක් ඉන්නේ. ඉතාම සතිමත්ව තමයි මව කුසෙන් බිහි වෙන්නේ කියලා. ඒ වගේම ඉතාම සතිමත්ව තමයි ඒකෙනා බුද්ධත්වයට පත් වෙලා පිරුණ පානය කියලා සඳහන් කරනවා. මේක ඉහළම කුසලයක ප්‍රතිලාභයක්. ඉතින් මෙතෙන්දී අපි කියන උත්සාහ කළ ඇත්තේ අපේ දරුවන්ට පිනතුනේ අපි ලබා දෙන්න ලොකුම දායාදය තමයි මේ සද්ධර්මය. එනිසා දරුවන්ට උගන්වනෝ වගේම දරුවන්ට පුළුවන් මාධ්‍යකින් මේ දහම ගැන හැඳින්වීමක් දරුවන්ට ලබා දෙන්නට ඕන. ඒක තමයි පින්නතුනි ඒ දරුවෝ මේ ලෝකයට ආපු දේ බලාපොරොත්තුව අපි ඉෂ්ට කරලීම. ඒක දෙමව්පියන්ගෙන් ඉටුවන්නට ඕන යුතුකම. පින්නතුනි ඒ වගේම තවත් වැදගත් කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට යම් කිසි කෙනෙක් මුණ ගැහුණොතින් ඒ බුදුහාමුදුරෝ ඒ පුද්ගලයා පිළිබඳව කුමාන ආකාරයෙන්ද කටයුතු කරන්නේ? බුදුරජාණන් වහන්සේට යම් කිසි කෙනෙක් මුණ ගැහුණොත් බුදුහාමුදුරේ තැනැත්තාගේ කුමක්ද බලන්නේ? යාගේ වයසද, රූප සම්පත්තියද, ඉපදෙච්ච කුලයද, උපාධි කීයක් තියනවද කියන එකද මොනවද බලන්නේ? ධර්මයේ දරාගැනීමේ ශක්තිය. ඔව්, ඥානය බලන්නේ. ඒකෙනා ඉන්ද්‍රිය ධර්ම කොච්චර වඩලද කියලා බලන්නේ. එකපාර මේකෙනාගේ මනස කියවන බුදුහාමුදුරෝ. එයා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා සසරෙදි කොයිතරම් දියුණු කරපු කෙනෙක්ද කියන එකයි බලන්නේ. එතන ඉඳන් තමයි එයාගේ ඊළඟ වැඩ පිළිවෙල බලන්නේ බුදුහාමුදුරෝ. ඒ නිසා පින්නතුනි අපට අපේ සැබෑ දායාදය, සැබෑ උරුමය, අපට වටිනාම දේ තමයි මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහේ මාවතක නිතරම අපි ඉන්නට ඕන. මේ ගුණ දහම් වලින් වැඩෙන තරමට තමයි අපේ මානසික සුවය තීරණය වන්නේ. ශ්‍රද්ධාව ඇතිවන්නේ කොහොමද? ධර්මයේ අහන්න අහන්න, දේ ධර්මයේ පිළිපදින්න පිළිපදින්න තමන්ට සතුටක් දැනෙනවා. තමන්ට ජීවිතයේ තෙරුවන ගැන ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ වගේම පිනුතුනේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැති වෙන්නේ එයාට දවසට වැඩිපුර වාර ගණනක් මොනව ගැනද හිතන්නේ? එයාට දවසට සිතෙන දේවල් වලින් වැඩිපුර හිතන්නේ බුදුහාමුදුරුව ගැන. එයාට වැඩිපුර වාර ගණනක් හිතෙන්නේ ධර්මයේ ධර්ම කරුණු ගැන. එයාට දවසට වැඩිපුර වාර ගණනක් හිතෙන්නේ ආර්ය සංඝයා ගැන, රහතන් වහන්සේලා ගැන, මගපරලාභී උතුමන් ගැන. මේව තමයි එයාට දවසට වැඩිපුර වාර ගණනක් හිතෙන්නේ. එයා මොන වැඩේ කළත් එයාගේ වාහනේ ඉස්සරහා තියෙන කොඩිය වගේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ඉදිරියේ තියාගෙන තමයි හැම දෙයක්ම එයා කරන්නේ. එයා රැකියාවක් කළත්, මගතොටේ ගියත් විතරක් නෙවෙයි, පින්නතුනි වාහනයක් අලුතෙන් ගත්තත් ගන්නෙ ඒ වාහනයෙන් කොහොමද පින්කම් වලට යන්නේ, හාමුදුරු වඩම්මනෝ නම් කොහොමද වඩන්නේ, ගියක් හැදුවත් ස්වාමීන් වහන්සේලාට වැඩියාම දානෙට කොහොමද, කොතනද අපි වෙන් කරන්නේ, බුදු මැදුරට කොතනද වෙන් කරන්නේ, බුදු කාමරයේ කොතනද, භාවනා කරන්න අපි කොයි කාමරයේද වෙන් කරගන්නේ. මෙන්න මේව හිතන් හිතලා තමයි පින්නතුනි ගියක් හදන්නේ. හැම කරුණක්ම කරන්නේ මෙන්න මේ කරුණ තුන පෙරමුණේ සබාගෙන. පින්නතුනි මේ තා ප්‍රමාණයට එයාගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. එයා නිතරම ධර්ම මාර්ගයේ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, යා ධනෙ උපයන එකෙන් අලස වෙන්නේ නැහැ. වෙනත් පැයකට වඩා හොඳට යා අධ්‍යාපනය ලබනවා. වෙනත් පැයකට වඩා හොඳට යා රැකියා කරනවා. වෙනත් පැයකට වඩා හොඳට එන්න එන්නම යා සමාජයේ ධනවත් බවින් ඉහළට යනවා. මොකද සීලී ආනිසංශයක් තමයි සිල්වත් කෙනා ධනවත් වෙනවා කියලා කියනවා. සිල්වත් කෙනා දුප්පත් වෙන්නේ නැහැ. මොකද සිල්වත් කෙනාගේ ළඟ මේ විශ්වාසවන්ත භාවය ගොඩනැගෙන නිසා එයාට හොඳ රැකියාව ලැබෙනවා. රැකියාවලින් උසස් වීම ලැබෙනවා. අනිත් අයගේ ගෞරවය ප්‍රසාදය විශ්වසනීයත්වයේ දිනු වෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පින්තුනේ දිනු වෙන විදියට, ශ්‍රද්ධාව දිනු වෙන විදියට, වීරිය දිනු වෙන විදියට. වීරිය කියලා කියන්නේ මොකද්ද? අකුසලෙන් දුර වෙන විදියටත්, කුසල් වැඩෙන විදියටත් නිතරම තමන් ඉන්නේ. හැමදාම එන්න එන්නම තමන්ගේ ළඟ අඩුපාඩු තමන් අඩු කරගන්නවා. එන්න එන්නම තමන්ගේ ජීවිතයේ කුසල පැත්ත, සුදු පැත්ත වැඩි කරගන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අකුසල පැත්ත කියන්නේ ජීවිතයේ කළු පැත්ත. ඒවට කියනවා කන්න ධම්ම කියලා. සුදු පැත්තට කියනවා සුක්ල ධම්ම කියලා. එන්න එන්නම ජීවිතයේ සුදු පැත්ත යා වැඩි කරගන්නවා. ඒ වගේම සතිය නිතරම තමන්ගේ ශරීරය ගැනත්, තමන්ගේ මනස ගැනත් නිතර සිහියෙන් ඉන්නේ. වෙනත් විදියකින් කියනවා නම් කය ගැන, වේදනා ගැන, හිත ගැන, සිතුවිලි ගැන. වෙනත් විදියකින් කියනවා නම් නිතර යා සතිපට්ඨානෙන් ඉන්නේ. එයා හැම දෙයක්ම කරන්නේ සතිපට්ඨානයත් එක්ක. එයාට පාළු නෑ ජීවිතේ. ජීවිතේ හුදකලා නෑ. එයාට අනිත්‍යය තමන් එක්ක කතා කරන්නේ නෑ කියලා දුකක් නෑ. සමහර අය වයසට යනකොට යහළු මිත්‍රාදීන් අඩු වෙනකොට දරුවෝ විතරක් ඥාතින් ඇවිල්ලා බලලා යනෝනේ යහළුවෙම. තමන්ට දුකයි හරියට. අනේ මාත් එක්ක කතා කරලා කරන්නේත් නෑ. දැන් මාව කොන් කළා වගේ. එහෙම හිතන අපි වැඩිහිටි මව්වරුන්ට පියවරුන්ටනේ. ඇයි එහෙම හිතන්නේ? එහෙම හිතෙන පිණුසනි ධර්මයේ හරියට නොලැබෙච්ච නිසා. ධර්මයේ ලැබුණොතින් අනිත්‍යය තමන්ට නොසලකන තරමට හොඳයි. අපි අඳුරන හාමුදුරු කෙනෙක් හිටියා, හරියම සිල්වත් ගුණවත් හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු කියන්නේ මට කරන් ලොකුම සැලකිල්ල තමයි නොසලකිල්ල කියලා. මාව නොසලකා ඉන්න, මට නොඇඳ ඉන්න, මට නොසලකා ඉන්න තරමට තමයි මට කරන සැලකිල්ල කියලා. පින්නතුනි නොසලකිල්ල සැලකිල්ලක් බවට පත් වෙනවා. තමන්ට විවේකව ගත කරන්න අනිත්‍යය උදව් කරා දෙනවා. අනිත්‍යයෙන් වෙන් වෙල හිටිය තරමට තමයි යාට මානසික සුවය තියෙන්නේ. දැනට අපට නිතර සුවය ඕන වෙන්නේ, අවශ්‍ය වෙන්නේ අනිත්‍යයත් එක්ක කතා බහ කරලා, අනිත්‍යයත් එක්ක පිරිවරාගෙන, නැත්නම් රූපහානි ළඟ ඉඳගෙන, නැත්නම් ඉන්ටර්නෙට් එක ළඟ ඉඳගෙන, ෆෝන් එකත් එක්ක ඉඳගෙන තමයි අපට අද සතුට තියෙන්නේ. ඒව නැතුනොතින් අපිව අන්ධකාරයේ තියලා වගේ. නමුත් වෙනතුනේ සැබෑ සතුට කියන එක තීරණය වන්නේ තමන් ඉන්න ගෙදරම, තමන්ට තනියම ඉන්න වෙලාවෙහි තමන්ගේ සිත කය ගැන තමන් කොයිතරම්නම් දක්ෂ වෙනවද, තමන් හුදකලාව අර්ථවත් විදියට ගත කරන්න කියන කාරණය මතයි වෙනතුනේ අපේ ජීවිතය ප්‍රගතිය තීරණය වන්නේ. අද අප සන්ධ්‍යායාමයේ විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ දහම් ගුණ පිළිබඳව. අපි මුලින් සඳහන් කළා බුදුහාමුදුරන්ගේ බුදු ගුණ සුපටි ඉතිපිසෝගාතාවෙන් කියවෙනවා. ධර්ම රත්නයේ දහම් ගුණ ස්වාකාතෝ පාඨයෙන් කියවෙනවා. සංඝ රත්නයේ ගුණ සුපටි පන්නගාතාවෙන් කියවෙනවා. පින්නතුනි බුදුහාමුදුරුවෝ කෙනෙක් දේශනා කරන සද්ධර්මයේ වෙනස අපි දැනගන්නට ඕන. ලෝකයේ පහළ වෙන ගුරුවරු වර්ග කිහිපයක් ඉන්නවා. ලෝකයේ පහළ වෙන ගුරුවරු වර්ග කිහිප දෙනෙක් ඉන්නවා. මුල්ම ගුරුවරු තමයි පුබ්බාචාර්ය කියනවා. කාටද? දෙමෝපියන්ට. දෙමෝපියන්ගෙන් අපට ලැබෙන යහපතක් තියෙනවා. අපිව පෝෂණය කළා. පුත්තානං ආපාදක පෝෂකා ඉමස්ස ලෝකස්ස දස්සේ තාරා කියලා සඳහන් කරනවා. දරුවන් පෝෂණය කර ලෝකෙට දක්වන්නේ දෙමෝපියෝ. දෙමෝපියන්ගේ ලොකු යහපතක් අපට වුණා. හැබැයි දෙමාපියන්ට ඔක්කොම කරන්න බෑ. ඊළඟ ටික අපට දෙන්නේ කවුද? ඊළඟ ගුරුවරු ටික. ඊළඟට හම් වෙන ගුරුවරු කවුද? පාසලේදී, විශ්වවිද්‍යාලවලදී අපට හම් වෙන ගුරුවරු. ඒගොල්ලන් අපට මොනවද උගන්වන්නේ? ඒගොල්ලන් අපට උගන්වන්නේ රැකී රක්ෂාවක් කරන විදිය, සමාජ ජීවත් වෙන විදිය. ඒගොල්ලොත් අපට යහපතක් කරනවා. හැබැයි පින්තුනි, ඒ අය සම්පූර්ණ අපට ජීවිතය තේරුම් කළ දෙන අය නෙවෙයි. ඊට පස්සේ තවත් ගුරුරු ටිකක් ලෝකයේ පහළ වෙනවා. ඒ තමයි ආධ්‍යාත්මික ගුරුවරු, ආගමික ශාස්ත්‍රවරු. මෙන්න මේ පින්නතුනි, ආගමික වශයෙන් ලෝකේ පහළ වෙන ශාස්ත්‍රවරයෙක් තමයි අර මව්පියන්ගෙන් සාමාන්‍ය ගුරුවරුන්ගෙන් නොලැබෙන ඊළඟ පියවර ලෝකෙට දේශනා කරන්නේ. පින්නතුනි, සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබපු ඉහෙලටම ගිහපු කෙනෙක් වුණත්, අපි කියමු මහාචාර්ය කෙනෙක් වුණා කියලා, ජීවිතයේ අන්තිම කාලය වන විට යා විස්රාම ගිහිල්ලා යා හුදකලා වෙනවා. යා මහලු වෙනකොට දුකටපත් වෙනවා. යා දිราපත් වෙනකොට දුකටපත් වෙනවා. මරණය ළඟදී යා අසරණ වෙනවා. මෙන්න මේ අසරණ භාවයෙන් මුදවන්න තමයි ලෝකයේ පහළ වෙන ආධ්‍යාත්මික ගුරුවරු අතරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට පිහිට වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා අපට ආධ්‍යාත්මික ගුරුවරයෙක් අවශ්‍ය ඇයි? අපට ආධ්‍යාත්මික ගුරුවරයෙක්ගේ දහමක් අවශ්‍යයි කියලා. ඇයි අපට දහමක් අවශ්‍ය? අපට දහමක් අවශ්‍ය වෙන කාරණා කීපයක් තියෙනවා. මේ පිනතුන හිතලා තියෙද? ඇයි අපට මෙවැනි දහමක් අවශ්‍ය? ඇයි අපි මේ දහමක හැසිරෙන්න ඕන? පැහැදිලිවම බුදුහාඳුර සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. සංවර වෙන හැටි වෙනත් අපට ගුරුවරු පාසලේදීත් අපට කියලා දෙනව නේද? දැන් හොඳ පාසල තියෙනවා, හොඳට සංවරයේ උගන්වනෝනේ, හොඳ ඩිසිප්ලින් එකක් තියෙනා ඉන්නවා. පින්නතුනේ, බුදුහාඳුර කෙනෙක් සහ උන්වහන්සේ කෙනෙක්ගේ දහමක් අවශ්‍ය කාරණා කීපයක් නිසා පළවෙනි කාරණේ තමයි මහලු වීම කියන කාරණය. අපි මහලු වෙනවා, මහලු වෙලා දුර්වල වෙනවා. මෙන්න මේ මහලු වීම ළඟදී පින්නතුනේ අපි අසරණ වෙනවා. අපි සම්පූර්ණයෙන්ම දැනට විශ්වාසය තියෙන්නේ අපේ භෞතික ශරීරය ගැන, අපේ දරුවෝ ගැන. මහලු වීමේදී මේ වගේ අපට පිළිසරණක් නැහැ. මෙන්න මෙතෙන්දි පිළිසරණ අවශ්‍ය වෙන දහමින්. එනිසා ධර්මයක් අවශ්‍ය වෙන පළවෙනි කාරණේ මොකද්ද? ධර්මයක් අවශ්‍ය වෙන පළවෙනි කාරණේ මොකද්ද? ධර්මයක් අවශ්‍ය වෙන පළවෙනි කාරණේ හේතුව මොකද්ද? මහලු වීම. දෙවෙනි කාරණේ මොකද්ද? මේ ප්‍රශ්න දෙකට අපි උත්තර සපයනවා. මේ ප්‍රශ්න දෙකේ පදනම ඉඳගෙන තමයි අපි සම්පූර්ණ විස්තර කරන්නේ. බය වෙන්න එපා. හැබැයි අන්තිම වෙනකන් ඉන්න වෙනවා. අන්තිම වෙනකොට මේ ප්‍රශ්න දෙකට සම්පූර්ණ උත්තර අපි දෙනවා. පින්නතුනි, ධර්මයක් අවශ්‍ය වෙන දෙවෙනි කාරණේ තමයි මරණය කියන සාධකය. අපි පින්නතුනි අවුරුදු 50ක 60ක 70ක ගොඩනගාගෙන තියෙන සීලුම සම්බන්ධතා අවසන් වෙන්න කොච්චර කාලයක්ද ගත වෙන්නේ? ඇසිපිය හෙළන මොහොතක්. ඇසිපිය හෙළන මොහොතකින් පින්නතුනි මේ අවුරුදු 50ක 60ක 80ක සියලුම සම්බන්ධතා අවසන් වෙනවා. භෞතික සම්බන්ධතා. හැබැයි මානසික සම්බන්ධතා තියෙනවා. මේ තියෙන ධනිය වශයෙන් හෝ වේවා, ඥාති මිත්‍රාදීන් වශයෙන් හෝ වේවා, වෘත්තිය මේ වශයෙන් හෝ වේවා විතරක් නෙවෙයි, ඇතැම් විට ලෞකික අධ්‍යාපනික වශයෙන් ගන්න සියලුම සම්බන්ධතා අවසන් වෙනවා. යම් කිසි මතකයක ටිකක් ඉතුරු වෙන අධ්‍යාපනය ලැබුවා, නමුත් සමහර දේවල් මුලින්ම ඉගෙන ගන්න වෙනවා. ලංකාවේ ඉපදුනොත් අයන්න ඉඳන් ඉගෙන ගන්න වෙනවා. අයන්න ලියන්නම මාස ගණක් මහන්සි වෙනවා. ලේසි නෑ. ඈ අයන්න බින්දුව දාන මට්ටමට එනකන් ලේසි වෙන්නේ නෑ. අයන්නටම මාස ගණක් මහන්සි වෙනවා. අපරු ටික ඔක්කොම ඉගෙන ගන්න ඉතින් අවුරුදු ගණක් යනවා. ලේසි නෑ. ආය පිනසුනි බින්දුවින්නම පටන් ගන්න වෙනවා. එතකොට මෙන්න මේ සම්බන්ධතා පින්නතුනි එක මොහොතකින් අවසන් වෙනවා. ඒ අවසන් වෙන විතරක් නෙවෙයි පින්නතුනි, ජීවිත අවසන් වෙන විතරක් නෙවෙයි අපට අනතුර. අපට මේ අවසන් වෙන්නේ මේ බුද්ධෝත්පාද කාලේ අවසන් වෙන්නේ. මෙතනින් බැරි වෙලාවත් පල්ලෙහාට වැටුණොත් ආයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් මුණගැහෙන්න කල්ප ගානක් බලන් ඉන්න වෙනවා. ඇතැම් විට බුදුරු සිය ගානක් ලෝකේ පහළ වෙරි පිරුණු කාලයයි අපට මුණගැහෙන්නේ. එනිසා පින්නතුනි මෙන්න මේ ජීවිතයේ අපට තියෙන අනතුර තමයි දෙවැනි එක තමයි මරණය කියන එක. අන්නේ මරණයේදී අපේ මේ ශරීරය ඇතුළු බොහෝ දේ අපට අහිමි වෙනවා. එනිසා මරණය කියන කාරණියත් ආධ්‍යාත්මික ගුරුවරයෙක් හොයාගෙන යන්නට හේතු වෙන කාරණයක්. දැන් අපි කාරණා කීයක් කිව්වද? ඈ දෙකයි. පළවෙනි කාරණේ මොකද්ද? මහලු වීම. දෙවෙනි කාරණය මරණය. දැන් මේව මතක තියාගන්න ඕනේ මේ කියන කාරණායි. අද අපි උදේ ඉඳන්ම වා කාරණා අපි කිව්වා. දැන් අන්තිමේදී ඔක්කොම ටිකයි අහනවායි මතක තියාගෙන ඉන්න ඕන. කල්පනාවේ මන පිළිවෙලින් දිගටම අපි සඳහන් කරේ තමන්ගේ ඉරියව්ව මාරු කරගෙන හරි කමන්නේ අහන්න උත්සාහ කරන්න වටිනාම කරුණු ටිකක් අද අපි මේ සාකච්ඡා කරන්නේ. තුන්වෙනි කාරණය මොකක් කියලාද මේ පිනතුනේ හිතන්නේ? ඇයි අපට ආධ්‍යාත්මික ගුරුවරයෙක් අවශ්‍ය වන්නේ? ඔව්. නැවත අපි ඉපදෙනවා. නැවත ඉපදීම තමයි පිනතුනේ ඊළඟ අභියෝගය අපේ. මරණයෙන් පස්සේ ඔක්කොම අවසන් වෙනවා නම් ගැටලුවක් නැහැ. බුදුදහමේ පිනතුනේ අපට දේශනා කරනවා ජීවිතයේ ප්‍රධාන අභියෝගය අපේ ඉදිරියේ තියෙන මොකද්ද? මරණයෙන් පස්සේ නැවත දුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව. මෙතන වැරදුනොත් පින්න තින අනිත් ඔක්කොම වැරදිලි ජීවිතේ අවුරුදු 60කට 70කට විතරයි සීමා වෙන්නේ. නමුත් මේ තුන්වෙනි වැරදීම වුණොත් කොහොමද? අවුරුදු වලින් මේ පින්න තුනේ කල්ප ගණන් වලින් වන්දිග වන්න වෙනවා. මෙතන වැරදුනොත්. ඒ නිසා මෙන්න මෙතන වරදීම් මුදව ගන්නයි බුදුහාඳුරල්ලා ඉතාම කරුණාවෙන් ලෝකෙට ධර්ම දේශනා කරන්නේ. එනිසා තමයි අර මුලදී දේශනා කරපු පූර්වාචාරයන් වෙච්ච මෞදේමෝපියන්ගෙන් නොලැබිච්ච පාසල් ගුරුවරුන්ගෙන් අපට නොලැබිච්ච දෙයක් මේ ආධ්‍යාත්මික ගුරුවරයෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්නේ. හැබැයි මේ බුදුහාඳුර ධර්මයේ දේශනා කරද්දී ලෝකයේ කෙනෙක් කොහොමද අධ්‍යාපනයෙන් දිනු වෙන්නේ, කොහොමද ආර්ථිකයෙන් දිනු වෙන්නේ, කොහොමද සෞඛ්‍යයෙන්, කොහොමද සදාචාර භාවයෙන් ජීවත් වෙන්නේ කියලා දේශනා කළා තියෙනවා. දැන් ගිහියෙක් වශයෙන් ලෞකික ජීවිතය ගත කරද්දී බුදුහාමුදුරුවෝ දේශනා කළා හොඳට මහන්සියෙන් ඉගෙන ගන්න. අධ්‍යාපනයේ ප්‍රධාන කාරණය සුත ධනය කියලා තියෙනවා. බාහු සච්ඡන්ත සිප්පන්ත කියලා හොඳ අධ්‍යාපනයක් ලබන්න. හැබැයි ඒ අධ්‍යාපනය ලබද්දී තමන් බලන්න තමන් ලබන අධ්‍යාපනයෙන් ලබන රැකියාව තමන්ට කොච්චර පින්දහම් කරගන්න පුළුවන්, කොයිතරම් ලෝකයට යහපත කරන්න පුළුවන් අංශයකටද තමන් ඉගෙන ගන්න කියලා බලන්න. ලෝකේ වැඩිපුරම පින් වැඩෙන වෘත්තීය ක්ෂේත්‍ර දෙකක් ගැන සඳහන් වෙනවා. මොකක්ද ඒ ක්ෂේත්‍ර දෙක? එකක් අධ්‍යාපනික ක්ෂේත්‍රය, අනිත් එක සෞඛ්‍ය සේවය. ගුරුවරු වශයෙන් කරන සේවය සහ වෛද්‍යවරු හෙද සෞඛ්‍ය සේවය මේ අංශයෙන් කරන සේවාවන් දෙක පින් වැඩෙන රැකියාව විදිහට සලකනවා. තින තුනේ තමන් අධ්‍යාපනයෙන් දිනු වෙන විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළා තමන්ගේ දරුවන්ටත් ලෝකේ ඉහළම අධ්‍යාපනය ලබා දෙන්න. එනිසා තමයි අපේ සිංහල පරිසරයේ කිව්වේ දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දනනම් වියතුන් සබහනද ඉන්ට ඉදිරිව සිල්ප දෙනුමයි කියලා. ඒ මොකද කියන්නේ? මව්පියන් විසින් තමන්ගේ දරුවන්ට දෙන ලොකුම දායාදය මොකද්ද? වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව සිල්ප දෙනුමයි කියලා. විද්වත් සභාවක් මැදත් ඉදිරියට එන්න පුළුවන් ඉදිරියට අධ්‍යාපනයක් දෙන්න. මෝඩයන් මැද නෙවෙයි. හොඳ වියත් පරිසරයක වියතුන් මැද ඉදිරියෙන් ඉන්න. වියතුන් මැද උගතකු වෙන්නේ නැහැ කියලා කියන්නේ නේද? අන්න එහෙම අධ්‍යාපනයක් ලබන්නේ නිසා තමයි සිප්පන් සික්ඛාපෙන්ති කියලා දහමේ කාරණයක් සඳහන් වෙනවා. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. භාෂා ඥානෙ ලබා දෙන්න. ඒ වගේම අලුත්ම ඥානෙ ලෝකෙ ලබා දෙන දරුවන්ට. හැබැයි ඒ අධ්‍යාපනය ලබා දෙන අතරේ දරුවන්ට හුරු කරන්න ගහකොළත් එක්ක ඉන්නේ කොහොමද? ඥාතීන් ඇසුරු කරන්නේ කොහොමද? දෙමව්පියන්ට ගරු සැලකිලි දක්වන්නේ කොහොමද? ආගමික ගුරුවරුන්ට කොහොමද සලකන්නේ කියලා දරුවන්ට කුඩා කාලේ ඉඳන්ම පුරුදු කරන්න. මේ පිනතුන් කියවලා තියෙන ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ තමන්ගේ පුතාගේ ගුරුවරයෙට ලියපු ලිපිය කියවලා තියෙද? කියවපා ඉන්නවද? අද ගිය ගමන් පිනතුන් ඉන්ටර්නෙට් එකේ බලන්නේ. ඒකේ print out එකක් අරන් දරුවට දෙන්නේ. ඒකේ සිංහල පරිවර්තනය ඕන නම් කියන්නේ ඒකත් අපට දෙන්න පුළුවන්. පිනතුනි ඒක ලංකාවේ ඉන්නේ නෙවෙයි. දැන් අපි ලංකාවේදී ගුරුවරු පුහුණු කරනකොට ඒක අනිවාර්යෙන් දෙන එකක් ඒක. ඒබ්‍රහම් ලින්කන් තමන්ගේ පුතාගේ මුල් ගුරුතුමාට ලියපු ලෝක ප්‍රකට ලිපිය. ඔහු කියනවා තමන්ගේ මුල් ගුරුතුමාට කියන ගුරුතුමනි මගේ පුතාට උගන්වන්න මේ ගහකොළවල පරිසරයේ තියෙන චමත්කාරය මගේ පුතාට උගන්වන්න. නොමිලේ ලැබෙන මහා ධනයට වඩා මහන්සියෙන් උපයන සුළු ධනයේ වටිනාකම මගේ පුතාට උගන්වන්න. ලෝකයේ කපටි දේශපාලඥයන් මැද අවංක සාධාරණ මිනිසුන් සිටිනා බව මගේ පුතාට උගන්වන්න. ලෝකයේ මිනිස්සු තමන්ට නිග්‍රහ කරද්දී ඔවුන් ළඟ සිනහසලා ඉන්න අභිමානීය හැකියාව මගේ පුතාට ලබා දෙන්න කියලා. පින්තුනේ මේක ලෝක ප්‍රකට ලිපියක්. මේක අනිවාර්යයෙන්ම තමනුත් කියවන. තමන්ගේ දරුවෝ ඉනවන මොනබුරු මිනිබිරියන් ඉන්නවා නම් එයාට මේක කියවන දෙන්න. අධ්‍යාපනයෙන් ඉහළට යන ක්‍රමය බුදුදහමේ සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි. අධ්‍යාපනයෙන් ඉහළට යනවා විතරක් නෙවෙයි පින්තුනේ අපි ධනවත් වෙන්නට ඕන. සමහර අය හිතනවා බෞද්ධ දුප්පත් කියලා. බෞද්ධ දුප්පත් නෑ පින්තුනි. බෞද්ධයන් තමයි ඉහළටම ධනෙ ලබන ක්‍රමය බුදුහාඳුර සිල්වත් බවත් එක දේශනා කළේ. හැබැයි පින්තුනේ ධනෙ කොහොම ධනයක් වෙන්න ඕනද? සේදාවක් කිත්තේහි බහා බල පරිත්‍යේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා කියනවා. දැහැමිව ධනෙ ලබන්න මහසියෙන් ධනෙ උපයන්න. දහඩිය මුගුරු වගුරවල ධනෙ උපයන්න. නිකං ලැබෙන ධනියට වඩා පින්නතුනේ මහන්සි වෙලා ලබන ධනේ වටිනාකම වැඩි. ඒ ධනේ බර වැඩි. ඒ ධනෙන් දරුවෙක් පෝෂණය කරනවා නම් ඒ දරුවට යහපත වැඩි. ඒ ධනෙන් පින්කමක් කරනවා නම් ඒ පින්කම ආනිසංස වැඩි. මහන්සියෙන් උපයල කරන ධනියේ පින්නතුනේ වටිනාකම වැඩි. එනිසා තමයි අපේ රටේ හිටිය සමහර රජවරු දන් දුන්නේ කොහොමද දන්නවද? සමහර දැහැමි රජවරු අප්‍රකට වේශයකින් දුරබැහැර ප්‍රදේශයක ගිහිල්ලා කුලී වැඩ කළා, ගොවිතැන් කළා, ධනෙ උපයගෙන ඇවිල්ලා ඒ ධනෙ සමහර රජුරු දන් දීලා තියෙනවා. ඒ ධනෙ ආනිසංස වැඩි. රාජ භාණ්ඩාගාරයෙන් බදු වශයෙන් ලැබෙන ධනෙන් විතරක් නෙවෙයි දන් දීලා තියෙන්නේ. ඒ නිසා පින තුනේ හැකිතාක් ධනෙ ලබන්න දැහැමි ක්‍රමයට ඒ ධනෙ අත්තහන සුකේති පේනේති තමන් ධනෙන් හොඳවට ශක්තිමත් වෙන පෝසත් වෙන්න. තමන් තෘප්තිමත් වෙන්න. ඒ වගේම තමන්ගේ දරුවන් පෝෂණය කරන්න දැහැමිව ඒ ධනෙන් තමන්ගේ මෞද්‍යමාපියන් සලකන්න. තමයන් උපයන ධනෙන් තමන්ට තවත් සහෝදර සහෝදරු හිටියත් අනිවාර්යයෙන්ම තමන්ගේ දෙමාපියෝ ඉන්නවනම් ධනෙන් කොටසක් වෙන් කරන මාසිකව එහෙට යවන්න. තමන්ට මාසිකවත් යන්න පුළුවන් තැනක නම් ඉන්නේ මාසෙට මොන කරන කෑම බීම ටික දෙමාපියෝ ඉන්න තැනට ගිහිල්ලා දීලෙන්න. මේක පිනුතුනේ ලොකු යහපතක්. මේකෙන් තමන්ට සැලසෙන ආශිර්වාදය කියන්නෙම කරන්න බෑ. ඒ නිසා ආර්ථිකෙන් දිනු වෙන්න, දැහැමිව ධනෙ උපයන්න, ඒ අතර පිනුතින හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන නිතර සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ආහාර පාන ළඟදී විශේෂයෙන් තමන්ගේ කට සංවර මුඛය සංවර කරගන්නට ඕන. කට සංවර කරන්න ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කටට ඇතුළු කරන දේදි සැලකිලිමත් වෙන්න ඕන. අනෙත් එක කටින් පිට කරන දේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. කටට දාන දේ කටින් පිට කරන දේ දෙකම නේද? කට ඇතුළට දාන්නේ මොනවද? කෑම බීම. කටින් පිට කරන්නේ මොනවද? වචන. ඒ දෙක ළඟදිම සැලකිලිමත් වෙන්න ඕන එක. පින්නතුනි ශාරීරික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන උපදෙස් රාශියක් බුදුදහම තුල තියෙනවා. කොහොමද අපි ආහාර ගන්නෙ? කොහොමද අපේ ශරීර සෞඛ්‍යතාවය තියාගන්නේ කියලා අනුශාසනා රැස්සක් බුදුදහම තුල තියෙනවා. ඒ නිසා තමයි ආරෝග්‍ය භාවය, නිරෝගී භාවය පරම සැපත හැටියට බුදුදහමෙන් සැලකෙන්නේ ආරෝග්‍යා පරමාලාභා කියලා. ඊළඟට පින්නතුනි ආර්ථිකයෙන්, අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන් දිනවන වගේම මෙලව ගෘහස්ත ජීවිතය ගත කිරීම සඳහා තවත් වැදගත්ම කාරණයක් අවශ්‍ය වෙනවා. ඒ තමයි සදාචාරවත් බව. තමගේ චරිතය හොඳ කෙනෙක් වෙන්නට ඕන. සමාජගත ජීවිතයේදී පින්නතුනි සමාජයට ගෞරවය, සමාජ ගෞරවය බෙහෙම වැදගත් වෙනවා. තමගේ චරිතය නරක කරගත්තොත් තමන්ට ඒක ලොකු අවාසියක්. ඒ නිසා සමාජගත ජීවිතයේදී තමන් ගෞරවාන්විත පුද්ගලෙක් විදිහට සමාජ ජීවත් වෙන්න පංචශීලය පදනම් කරගත්තු සදාචාර සම්පන්න ජීවිතයක් තමන් ළඟ තියෙන්නට ඕන. මෙන්න මේ කරුණු හතර වටා පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන දහම් කරුණු රැසක් තියෙනවා. ඒ කරුණ වලින් අපි දැනුවත් වෙන්නට ඕන. හැබැයි ඒ කරුණ හතරෙන් දිනු වෙන විතරක් නෙවෙයි. ඒ කරුණ හතරෙන් ජීවත් වෙන විතරක් නෙවෙයි. ඊටත් ඉදිරියට තවත් කරුණ තුනකට අපි යන්නට ඕන. ඒ මොනවද පින්නතුනි? ඒ තමයි හිත අලංකාර කරන, හිතට පිරිකර ටිකක් දෙන්නට ඕන. ශරීරයට පිරිකර විදියට ආහාර පාන ඇඳුම් පැනඳුම් ආභරණ ටිකක් සුවඳ විලුම් ටිකක් දෙන විතරක් නෙවෙයි හිතටත් පිරිකර තියෙනවා. හිතට පිරිකර මොනවද? හිත අලංකාර කරන දේවල් මොනවද? හිත ලස්සන කරන දේවල් මොනවද? ඕ දාන සීල භාවනා පින්කම් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තමයි පිනතුණ හිත අලංකාර කරන දේවල්. දැන් මේ පිනතුණ අද දානේ දුන දාන දෙන වෙලාවට බලන්න තමන් මහන්සියෙන් උපිපු ධනය වෙන අය පරිහරණය කරනකොට තමන්ට කොච්චර සතුටක්ද? පින්නතුනි තමන්ගේ නිවසෙන් ඉක්මවල යම් කිසි දෙයක් ලෝකෙට අපි පරිත්‍යාග කරන්න ඕන. ඒ දේ තමන්ගේ හිතේ ලොකු අලංකාරයක් සපයනවා. අපි නිතර ගන්න උදාහරණයක් තියෙනවා. දැන් බලන්න පින්නතුනි අපි ජීවිත කාලයේ අපේ දරුවන්ට අපි සපත්තු කෝට්ටම් කීයක් අරන් දීලා ඇද්ද ඒක දරුවෙකුට? ඇතැමිට සපත්තු කෝට්ටම් 100ක් විතර අරන් දීලා තියෙනවා නේද පොඩි කාලේ නම් බලනකොට? අපිට කීයක් අරන් දීලා තියෙදලා මතකයක් තියෙනවද? සතුටක් තියෙනවද? නමුත් බලන්න පින්නතුනි වෙනත් අසරණ දරුවෙකුට අපි සපත්තු කෝට්ටමක් අරන් දෙන්න බලන්න. ඒක කොහොමද? ඒක හැමදාම මතකයි නේ. ඒ ගැන කී දෙනෙකුට කියනවද නේ? පින්නතුනි අර දරු තමන්ගේ දරුවට අරන් දීපු සපත්තු කෝට්ටම් 100 තමන්ට මතක නැහැ. වෙනත් අසරණ දරුවෙකුට අරන් දීපු එක සපත්තු කෝට්ටම තමන්ට ජීවිත කාලයක්ම මතකයි. තමන්ගේ දරුවන්ට අරන් දීපු සපත්තු කෝට්ටම් 100 දරුවවත් කවදාවත් කියන්නේ මට මෙච්චර අරන් දුන්න කියලා. නමුත් පිට දරුවෙකුට අරන් දුන්නොත් කොහොමද? එයා ජීවිත කාලෙම කියනවා අනේ අර මිනිස්සේ මට සපත්තු කෝට්ටමක් අරන් දුන්න කියලා. තමන්ගේ දරුවෙම කියනවාද මගේ තාත්තා මේ සපත්තු කෝට්ටමක් අරන් දුන්න කියලා? ගානක්වත් නැහැ. පින්නතුනි වෙනත් දරුවෙකුට අරන් දුන්නාම තියෙන වටිනාකම ඇයි? ඒකේ පින වැඩි ඇයි? ඒක පින්නතුනි ලේසියෙන් කරන්න බෑ. ඔබේ දරුවාටම යමක් දෙනකොට ඔබ දෙපාරක් හිතන්නේ එකපාරම එකට වේදම් කරනවා. නමුත් පිට දරුවෙකුට එහෙම වේදමක් කරනකොට අර වගේ වේදම් කරනවද? ඒක ලේසි නෑ පින්නතුනි. තමන්ගේ දරුවා තමන්ට තමන් සලකන්නේ සක්කාය දිටිය මත පිටලා ඒ දරුව තමන්ගේ කරගෙන තමයි තමන්ට තියෙන පිරිසරණ පිළිදෙඩ තමයි දරුවට සලකන්නේ. නමුත් පිටස්තර දරුවෙකුට කරන සැලකීම තරම් ලිහිසි නෑ. ඒක නිස්සාරණයෙන් කරන දෙයක්. ඒක සැබෑ පරිත්‍යාග සීලයෙන් කරන දෙයක්. අන්න ඒ නිසා තමයි පිනතුනේ ඒක පින වැඩි. ඒක සිත අලංකාර කරන්නේ ඒකයි. අන්න එවැනි දේවල් පිනතුනේ ජීවිතේ වැඩිපුර කළා තියන. දැන් මටත් ඒ වගේ මං ඉස්කෝලේ ගිය කාලේ මට ඒ වගේම සවස් උකොට මකන දීපු ගුරුවරියෙක් ඉන්නවා. මං ගමේ ගියාම දැන් මේ පාරට ලංකාවට ගිහිපු වෙලාවේ ඒ ගුරුතුමියත් බලලා පිරිසුත් කියලා මං ආවේ. එතුමියට මතකනේ අරන් දුන්නද කියලා. නමුත් මම මතක් කළා දුන්නා. පින්නතුනි සමහර ගුරුවරු එහෙමයි ඉන්නවා. එහෙම සලකනයි ඉන්නවා. ඒ නිසා පින්නතුනි අවුරුද්දකට දවසක් හරි වෙනත් දුප්පත් දරුවෙකුට සලකන්න පුළුවන් මට්ටමින් තමන් අඳුරන කෙනෙකුට හරි ලංකාවේ කෙනෙකුට හරි මෙහෙම කෙනෙකුට උනත් කමන්නේ. ඒක තමන්ගේ හිතට ලොකු අලංකාරයක් ලොකු පිහිටක් ඒක. දන් දෙනව විතරක් නෙවෙයි පිනතුනි හැකිතාක් දුරට කය වචනේ සංවරණ විදිය සීලයක ඉන්න. සිල්වත් වෙන්න වෙන්න අර දානමය වශයෙන් කරෝ පින්කමටත් වඩා ඒක ආනිසංසයක් වෙනවා. සීලය කියන එක මොකද තමන්ගේ චරිතයට ඒක සම්බන්ධයි. ඒ වගේම පින්නතුනි සීලයටත් වඩා හිතට අලංකාර වෙන තවත් පින්කමක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි භාවනාව. සිතේ මානසිකත්වයේ දිනු වෙන තමන්ගේ කුසලයේ පින දිනු වෙන ඉහළම පින්කම තමයි පින්නතුනි භාවනාව කියලා කියන්නේ. කුසලයේ පින දිනු වෙන වේගවත්ම සාර්ථකම ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. ඒකට හේතුව අපි දානයක් දෙනකොට දානය දීපු වෙලාවේ හෝ දානයක් ගැන මතක් වෙන වෙලාවේදී විතරයි කුසලයේ හිතට එන්නේ. සිල්වත් බව මතක් වෙනකොට විතරයි ඒකේ ආනිසංසය තමට ලැබෙන්නේ. නමුත් පින්නතුනි භාවනාව කියන එක ඊට වඩා දිගු කාලයක් තමන් ඒ ගැන මනසින්ම හිතනවා. ඒත් එක්කම තමයි තමන් ජීවත් වෙන්නේ. ඒ භාවනා මානසිකාරයෙන් තමන් ඉන්නකම් තමන්ගේ හිතට මානසික දුක් පීඩා එන්නේ නැහැ. බාහිර රූප ශබ්ද ආදී දැකලා ඒ තමන්ට අකුසල සිතුවිලි එන හැම අවස්ථාවකදීම තමන්ගේ සිතුවිලි වලින් තමන්ව මුදවනවා. තමන්ගේ හිත උපරීම සතුටක නිතරම තියෙනවා මෙන්න මේ භාවනාව තුළින්. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ආකාරයට මෙලව ජීවිතේ සාර්ථක වන්න බුදුහාඳුර ගෘහස්ත ජීවිතයක් සාර්ථක වෙන්නේ මේ ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒකටත් එක්ක අපි මේ උත්තර සපයන්නේ ඔබදී අපදීන වෙන්නට ඕන අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, සෞඛ්‍යයෙන්, සදාචාරයෙන් කියන මේ කරුණු හතරෙන් අපි දිනු වෙන්නට ඕන. ඒ වගේම හිතට ආහාර දෙන්නට ඕන. තමන්ගේ කුසට ආහාර දෙනවා වගේම හිතට ආහාර දෙන්නට ඕන. හිතට ආහාර තමයි හැකිතාක් මෛත්‍රිය මත පිහිටලා දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ජීවිතේ කරන්න. කරන්න කරන්න තමන්ට නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිරි ලැබෙනවා, හොඳ මිතුරන් මුණ ගැහෙනවා, තමන්ට ලොකු ආශිර්වාදයක් මේත් එක්ක ලැබෙනවා. ඒ පින් කමලේ ආනිසංශ විදියට පින්නතුනේ ලැබෙන තවත් වටිනාම දෙයක් තමන්ගේ ජීවිතේ තියෙනවා. ඒ මොකද්ද? දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරනකොට තමන්ට ලැබෙන තවත් ලොකුම වාසියක් ප්‍රතිලාභයක් තියෙනවා. කුමක්ද ඒ ප්‍රතිලාභය? ඔව්, සිතේ තැන්පත් බවක් ඇති වෙනවා. නමුත් ඒත් එක තව ප්‍රධාන වාසියක් තමයි ලැබෙනවා ජීවිතේ. දාන සීල භාවනා නිතර තමන් පරිත්‍යාග සීලයේ කෙනෙක් නම්, සිල්වත් කෙනෙක් නම්, සිත දිනු කරන කෙනෙක් නම් තමන්ට තවත් ලොකු වාසියක් ලැබෙනවා. ඔව්, පිරිවරත් එක්ක, කල්යාණ මිතුරොත් එක්ක තමන්ට සද්ධර්මය ලැබෙනවා. සද්ධර්මය දේශනා කරන හොඳ කල්යාණ මිතුරෝ ලැබෙනවා. දන් දීමත් එක්ක පින්නතුනි. පරිත්‍යාග සීලෙත් එක්ක. ඒ කියන්නේ ලොකු ඔළුවේ උසට බරට දාන දෙන එක නෙමෙයි මේ කියන්නේ. තමන් අත්හරින්න කොච්චර දුරට සෝදානන්ද කියන කාරණය මතයි තමන්ට ධර්මය ලැබෙන්නේ. දැන් අද මේ පින්නතුන් හැම දෙනෙක් මේ පරිත්‍යාගය කරලා ඉන්නේ. අද කාලේ දවසම කැපකල ඉන්නේ මේකට. ඒ වගේම ගෙදරින් ඉඳලා මෙතෙන්ට එන අඩු ගානේ ගෑස් ටිකක් හරි වේදන් කරලා තියෙන්නේ. සමහර ඇත්තන් මේකටවත් සෝදානන් නැහැ. පින්නතුනි මේක ලොකු පරිත්‍යාගයක්. මේක සුළු පරිත්‍යාගයක් නෙවෙයි. මෙන්න මේ පරිත්‍යාග සීලිය මත තමයි තමන්ට මේ සද්ධර්ම ප්‍රතිලාභය ලැබෙන්නේ. මෙන්න මෙතනදී පින්නතුනේ තමන්ට කල්යාණ පිරිවර සම්පත්තිය නිසා, කල්යාණ මිත්‍රත්වය නිසා ලෝකේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයව තමන්ට මුණ ගැහෙනවා. තමන් ගුණ දහමෙන් ඉහළට යන්න ලෝකේ හොඳම දහම දේශනා කරන හොඳම අය තමන්ට මුණ ගැහෙනවා. මේක පින්නතුනේ විශාල වාසියක්. අන්න ඒ වාසියෙන් තමයි පින්නතුනේ අපට ඊළඟ ප්‍රශ්නේ වෙන විට ඊළඟ ප්‍රශ්නේ සඳහන් කරනවා කොහොමද අපි මේ සංසාර චක්‍රයෙන් මිදෙන්නේ කියලා. අන්න ඒ සංසාර චක්‍රයෙන් මිදෙන මාර්ගය ඒ කල්යාණ මිත්‍රයන් විසින් අපට සඳහන් කරනවා. ඒ ගැන පින්නතුනේ අපි ඉදිරියේදී විස්තරාත්මකව කරුණු සඳහන් කරනවා. අප මුලින්ම කරුණු සඳහන් පින්නතුනේ කවුරු සාදුකාරයක් පවත්වන්න බලන්න. නැවතවත සාදුකාරයක් පවත්වන්න. හොඳයි. දැන් අපි ධර්මයේ තියෙන ගුණ හයක් තියෙනවා. ඉතාම කෙටියෙන් මේ කරුණ සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනේ බුදුහාමුදුර ලෝකෙට ධර්ම දේශනා කරන්න යන කලින් උන්වහන්සේ ලෝකෙට ආරාධනාවක් කළා. මහා ආශ්චර්යවත් ආරාධනාවක් ඒක. ඒතු විඤ්ඤෝ කුරිසෝ අසටෝ අසටෝ අමායාවින්න වංක ජාතෝ කියලා. එන්න බුද්ධිමත් මිනිසුනි බණහන්න, අවංක කපටි නොවන අයට එන්න කියලා ආරාධනාවක් කළා. උන්වහන්සේ දේශනා කරනවා ධර්මයේ සද්ධර්මයේ බෙරය ගසනවා, අමාදොර අරිනවා, දෙසවන් නැත්තෝ ශ්‍රද්ධාව මුදාහරිත්වා කියලා. දෙසවන් නැත්තෝ සද්ධාව මුදාහරිත්වා කියලා කියනවා. පින්නතුනි මෙතෙන්ද කියනවා ධර්මෙහි ප්‍රතිලාභය ලබන්න නම් අපේ ළඟ තියෙන ඕන සුදුසුකම් මොනවද කියලා. ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න අපේ ළඟ මොනවද තියෙන ඕන සුදුසුකම්? අපි සිල්වත් වෙන්න ඕනද? අපි මහා ගුණවතුන් වෙන්න ඕනද? පින්නතුනි අපේ ළඟ මහා සිල්වත්කම් නැතුණාට කමන්නේ ආරම්භයේදී. නමුත් පින්නතුනි අපේ ළඟ ඊටත් මුලින් එන්න ඕන කාරණා දෙකක් තියෙනවා. අසටෝ අමායාවී ඉන්න වංක ජාතෝ. කපටි කෙනෙක් වෙන්න බෑ. ඕ මායාකාරී කෙනෙක් වෙන්න බෑ. අවංක කෙනෙක් වෙන්නට ඕන. අවංක බව තමයි පිනතුන ඕන වෙන්නේ. ඒ අතරේ හේතු විඤ්ඤෝ කුරිසෝ. විඤ්ඤෝ කුරිසෝ කියන්නේ බුද්ධිමත් යම්කිසි මට්ටමක බුද්ධියක් නුවණක් තියෙනට ඕන. පිනතුන අනිත්‍යය දිස්සියල්ලක්ම ආනන්තාරිය කර්ම හැර ඕනම වරදක් මොහොතකින් වෙනස් කරන්න පුළුවන්. අඟුලිමාල බලන්න පිනතුනි, දහස් ගහනක් මිනිසුන් ඝාතනය කරපු අඟුලිමාල වෙනස් කරන්න බුදුහාඳුරන්ට වචන තුන හතර ඇවුනුනේ. අඟුලිමාල මම නැවතුණා ඔබ නවතින්න කියලා වචන හතරයි කිව්වේ. මම නැවතුණා ඔබ නවතින්න කියලා සම්පූර්ණ වෙනස් කළ ජීවිතේ. මිනිසුන් දහස් ගානක මිනිමරු ඝාතකෙක් වෙච්ච අඟුලිමාලට වෙනස් වෙන සුළු මොහොතේ ගියේ. ඇයි ඔහුට එහෙම පුළුවන්කම තිබුණේ? පෙරපින තිබුණ වගේම ඔහු අවංක කෙනෙක්. ඔහු ප්‍රඥාවන්ත කෙනෙක්. ඔහු ඇත්තෙම ඔහුගේ අවංක භාවය නිසාම තමයි අර ගුරු පූජාවක් කරන අතර මිනිස් ඝාතනයක් කළේ. ඔහුට ක්ෂණිකව පුළුවන්කම ලැබුණ මේ දහමින් ප්‍රතිඵල ගන්න. අනිත් අතින් පින්නතුනි, ආනන්තර කර්ම වලින් වැළකෙන්නට ඕන. අපි කවුරුවත් ඒව කරපු අය නෙමෙයි. මේ පින්නතුන් අහලා ඇති අජාසත් රජතුමා බුදුහාඳුරන්ගේ මහා ආශිර්වාද බණක් ඇහුවා සාමාන්‍ය ඵල සූත්‍රය ගැන. සාමාන්‍ය ඵල සූත්‍රයෙන් බණ අහලා හුඟක් පැහැදිලි වුණ පස්සෙත් වුණ අජාසත් රජතුමා බුදුහාඳුරන්ට වැඳලා එතනින් නික්මලා ගියා. බුදුහාඳුර මොකද සඳහන් කළේ? බුදුහාඳුර කියනවා ළඟ හිටිය ආනන්ද හාඳුරණ කියන ආනන්ද, මේ අජාසත් ඊටාම බුද්ධිමත් කෙනෙක්. ඊටාම පින්වත් කෙනෙක්. මේ බණ ටික අහලා මේ අජාසත්ට මේ අවස්ථාවේදීම සෝවාන් වෙන තිබුණා. නමුත් මේ අවස්ථාව අද ඔහුට වැළකීලා ගියා. ඇයි ඔහුට මේ අවස්ථාව වැළකුණේ? ඔව්, ඒ වන විට අජාසත් තමන්ගේ පියා ඝාතනය කළා, ආනන්දර කර්මයක් කළ තිබුණේ. ඒ වරදෙන් ඔහු මිදිලා තිබුණා නම් අජාසත්ට සෝවාන් වෙන්න තිබුණේ අවස්ථාවේදී. මෙන්න මේ අනුතරින් වැළකීලිනවන පිනතුණි, අනිත් සියලු වැරදි දුරු කරන්න පිනතුණි අපට ලොකු කාලයක් ගත වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපේ ගෙදර වත්තේ කොනක අපි කොළ ගොඩක් ගැහුවා කියමු. කොළ රොඩු ගොඩක් අපි කියමු අවුරුද්දක් තිස්සේ කොළ අපි එකතු කළා. ඒ එකතු කරපු කොළ ගොඩ අයින් කරන්න අපට අවුරුද්දක් යනවද? ඒ කොළ ගොඩ අපට අයින් කරන්න, කොළ රොඩු ගොඩ අයින් කරන්න අපට යන්නේ පැය කිහිපයක් යන්නේ. පින්නතුනේ අපි සසර කරපු ඔක්කොම කර්ම ගෙවන ගියොත් ලෝකේ කිසිම සත්‍යයකට සංසාර චක්‍රෙ මිදෙන්න බෑ. ඒ කර්ම චක්‍රයේ පින්නතුනේ ධර්ම චක්‍රයෙන් මැඩලන්න පුළුවන්. ධර්ම චක්‍රය ප්‍රබලයි. ඒ නිසා කර්මක්ෂය කිරීමේ වැඩ පිළිවෙල කර්මයට සමාවදීමක් නෙවෙයි. කර්මයේ චක්‍රයම නිෂ්ක්‍රීය කරන ධම්මගත් බුදු දහමේ තියෙනවා. අන්න ඒ ධමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්නේ. අන්න ඒ දේශනාවෙහි අනුව අපි සම්මාදිටිය ලබා ගත්තොත් ඒ සම්මාදිටියේ මුල් පියවර හැටියට කම්මස්සගතා සම්මාදිටිය තුලින් අපට පුළුවන්කම තියෙනවා අපට වෙන යම් යම් විදිහේ අකුසල කර්ම දුරු කරන්න හැකියාවක් තියෙනවා. දැන් ධම්මපදයේ ගාථාවක් තියෙනවා, යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති සෝයිමං ලෝකං පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා කියලා. යම් කිසි කෙනෙක් කරපු අකුසල කර්ම කුසල ධමෙන් යටපත් කරනවා නම් ඒක නැත්තා අර වලා ගැබින් ඉක්මන සඳක් වගේ බබලනවා කියලා. අපිට පින්නතුනේ අපි අතීතයේ කරපු අකුසල කර්ම මේ ආත්ම භාවයේ කරන කුසල කර්ම වලින් සැලකිත ප්‍රමාණයකින් දුර්වල කරන්න පුළුවන්. ඇත්තෙම පින්නතුනේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබනවා කියලා කියන්නේ අතීතයේ කරපු අකුසල කර්ම රාශියක් දුර්වල කළා. ඉතාම ප්‍රබල විදියට කුසලයේ ස්මතු වෙච්ච අවස්ථාවක් මේක. ඒ කියන්නේ නිතරම ඔබ හිතන්න, නිතරම සතුටු වෙන්න. මේ සතුට කියන එක අවශ්‍යයි පින්නතුනේ. මේ ප්‍රීතිය කියන එක සම්බොජ්ජංගයක් විදියටම වැඩෙනවා අපේ ජීවිතේ. තමන් කොච්චර වාසනාවන්ත කෙනෙක්ද, කොච්චර වටිනා වාසනාවන්ත මනුෂ්‍යාත්ම භාවයක්ද තමන් ලබා ගත්තේ කියන එක ගැන උදේ හවස හිතන තමන්. හැමදාම මට අරකොත් නෑ, මේක නෑ කිය කිය නැති දේවල් විතරව නෙවෙයි, තමන් කොච්චර දේවල් ලබාගෙනද කියලා හිතන්න. ලැබහු දේවල් ගැන නිතර සතුටු වෙන්න. බුදුහාමුදුරු දේශනා කළේ මේ සද්ධර්ම ප්‍රතිලාභය ලැබෙන අවස්ථාවක යම්කිසි කෙනෙක් ඉපදෙලා ඉන්නවා නම්, එතනත්තා බුද්ධිමත් කෙනෙක් නම්, එතනත්තා ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම්, එතනත්තාගේ කන් දෙක හොඳට ඇහෙනවා නම්, එතනත්තා උපතෙන් දෑත දෙපය අහිමි වෙලා හිටියත්, දෑත දෙපය අහිමි වෙලා එක තැන අවුරුදු 100ක් මල මුත්‍ර වගුරුවාගෙන හිටියත්, එතනත්තාගේ ජීවිතය ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා. එහෙනම් පින්නතින අපේ ජීවිත කොච්චර වටිනවදනේ? දෑත දෙපය තියෙන අපි කොච්චර වටිනවදනේ? ඒ නිසා Tamanට පාඩු වෙච්ච දේවල් නොලැබෙච්ච දේවල් කඩා කප්පල් වෙච්ච දේවල් නෙවෙයි Tamanට මේ මහා මෙරක් වගේ මහා මානිකයක් වගේ ලැබෙච්ච මේ සද්ධර්මය ගැන වටිනා මනුසාත්ම භාවය ගැන Tamanගේ බුද්ධිය ගැන Taman සතුටු වෙන්න අන්න ඒ තුලින් ලබන්න පුළුවන් උපරිම වාසිය උපරිම ප්‍රතිලාභය Tamanගේ ජීවිතය තුලින් Taman ලබා ගන්න ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන අන්න ඒ සඳහා දේශනා කරපු ධර්මයේ දහම් ගුණ හැටියට පිනතුනේ දහම් ගුණ හයක් සඳහන් වෙනවා පළවෙනි ගුණය තමයි ස්වාක්ඛාතෝ ඒ ධර්මයේ මැනවින් දේශනා කරපු ධහම කිසිඳු කෙනෙකුට අහවල් දෙය අඩුයි කියලා කියන්න පුළුවන් ධහමක් නෙවෙයි ඉතාම මැනවින් මුල මැද අග යහපත් වෙන විදිහට මේ ධර්මයේ දේශනා කරලා තියෙනවා හැබැයි මේ ධහම ටිකෙන් ටික ගැඹුරු වෙන්නේ දාන කතා සීල කතා සංඝ කතා ආදී වශයෙන් අර මහා සාගරයේ ටිකෙන් ටික ගැඹුරු වෙනවා වගේම මේ සද්ධර්මයක් ටිකෙන් ටික ගැඹුරට යන ධහමක් මේක. ඒක තමයි අනුසෝතගාමී ධහමක පටිසෝතගාමී ධහමක ලක්ෂණය. පටිසෝතගාමී කියන්නේ උඩුගම් බලන ධහමක් මේක. මේ ධහම ටිකෙන් ටික ගැඹුර කරා යන්නේ. ඒ වගේම සම්දිට්ඨිකෝ මේ ධහම පින්නතුනේ මෙලව ජීවිතයේදීම සාන්දෘෂ්ටික වශයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් ධහමක් මේක. ලෝකේ පහළ වෙච්ච අනිත් බොහෝ ආගම්වල විමුක්තිය කියන්නේ මරණයෙන් පස්සේ දෙවියන් සමග එකතු වෙන්න හරි ස්වර්ගයට යන්න හරි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධහම කියලා කියන්නේ මරණයට කලින් මේ ජීවිතය තුලදීම Tamanට මේ සද්ධර්මයෙන් ප්‍රතිලාභ බලාගෙන අරගෙන මෙලව ජීවිතයේදීම ප්‍රතිඵල දකින්න පුළුවන් ධහම. ඒ වගේම පින්නතුනි මේක අකාලික ධහමක්. අකාලික කියන්නේ මේ ජීවිතය වගේම ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන ධහමක් කියලා. ඒකත් පින්නතුනි බුදුදහමේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. බුදුහාඳුරන්ගේ කාලේ සමහර අය බුදුහාඳුරත් එක්ක තර්ක කළා. බුදුහාඳුරනේ ඇයි මේ මිනිස්සුන්ට ඉක්මනින් ප්‍රතිඵල ලබන්න තියෙන අධ්‍යාපනය ලබන්න තියෙන ගොවිතැන් කරන්න තියෙන දේවල් වලින් වළක්වලා ඇයි මේ බොහෝ කල ගතවන දහමෙන් ප්‍රතිඵල ලැබීම සඳහා ඇයි මිනිස්සු මේකට යොමු කරන්නේ කියලා. බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාඳුර දේශනා කරන මේක තමයි ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේලි කියලා ලෝකේ. දැන් බලන්න පින්නතුනි අපි උපාධියක් ගන්න අපි උදේ සඳහන් කරන්නේ එක උපාධියක් ලබන්න අපි අවුරුදු 18ක් 20ක් විතර පාසල් ගියානේ නේ ඉගෙන ගත්තනේ නේ එක උපාධි සාතියක් ලබන්න. දරුවෙක් ලබන්න දරුවෙක් ලබලා ඇවිදලා කියලා ඉගෙන ගන්න මට්ටමට එන අවුරුදු කීයක් කැප වෙනවද? ගෙයක් Tamanටම කියලා අයිති කරගන්න අවුරුදු කීයක් නම් මහන්සි වෙනවද නේ? රැකියාවක් ගන්න Taman කොච්චර කලක් කැප වෙනවද? ඒක තමයි සාමාන්‍ය ලෞකික ලෝකයේ දේවල් වල ස්වභාවය. ඒවා කාලික දේවල්. ඒවට හුඟක් කල ගත වෙනවා. නමුත් වෙනතුනි දහම කියලා කියන්නේ ඊට වඩා ඉක්මන් ප්‍රතිඵල දෙයක්. අපේ හිතට එන මානසික පීඩා හරියට අපි හඳුනාගෙන හරියට අපි ධර්මයේ ප්‍රතිඵල ලබා ගත්තොත් පින්නොතනේ තමන්ට මානසික දුක් පීඩා වලින් නිදහස් වෙන ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. තමන්ට මානසික දුක් පීඩා වලින් නිදහස් වෙන මාර්ගයේ ඉතාම ඉක්මනින් දේශනා කරන මාර්ගයක් මේ තුළ සඳහන් වෙනවා. රහත් භාවයට පත්වෙච්ච රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ අත්දැකීම් ඉතාම ප්‍රීති වාක්‍ය විදියට උදාන ගාථාවල තේරපේරි ගාථාවල සඳහන් කරලා තියෙනවා. අපදාන පාළිය සඳහන් කරලා තියෙනවා. අකාලික කියන ධහමක ලක්ෂණය මේක. ඒ වගේම මාර්ගඵල ලැබීමේදී මාර්ගයට අනුතුරුවම ඵල ලැබෙනවා කියන සංකල්පයක් ධර්මයේ සඳහන් වෙනවා අකාලික කියන ධහමේ ලක්ෂණයක් විදියට. ඒ වගේම ඒහි පස්සිකෝ එන්න බලන්න කියලා ඕනම කෙනෙකුට විවෘතව මේකට ආරාධනා කරන්න පුළුවන්. බුදුදහමෙන් කියන්නේ නැහැ එන්න පිළිගන්න කියලා. බුදුදහමෙන් කියන්නේ ඇවිල්ලා මේකේ ප්‍රතිඵල බලන්න කියලා. බුදුදහමෙන් කාටවත් බල කරන්නේ නැහැ මේකට. අකුසලෙන් වැළකෙන්න කියලා බුදුහාම උපදෙස් දීලා තියෙනවා. නමුත් කාටවත් බල කරන්නේ නැහැ. මෙන්න කුසල මාර්ගයේ වැඩුවත් මෙන්න ප්‍රතිඵල. දුගතිගාමි මාර්ගයේ ගියොත් මේක කියලා. උන්වහන්සේ අපායගාමි මාර්ගය විස්තර කළා. ස්වර්ගගාමි මාර්ගය විස්තර කළා. ඒ අතර මොක්ෂ මාර්ගය විදිහට නිවන් මාර්ගය විස්තර කළා. ඒ වගේම ඕපනයිකෝ තමන් වෙත පමුණුවාගෙන මේකේ ප්‍රතිඵල බලන්නට ඕන. ප්‍රතිඵල අනිත්‍යගේ චරිත සාධක වලින් බලන්න බෑ. මාර්ගඵලලාභියයි ලෝකෙන් හඳුනා ගන්න බෑ. මාර්ගඵලලාභියයි ආධ්‍යාත්මික දියුණුවයි ඉන්නවාද කියලා බලන්න පින්නතුනේ තමන් මුලින් ධර්මඥානෙන් දිනු වෙනට ඕන. දැන් සමහර යානෝ සෝවන්න එහෙම ඉන්නවද කියලා. සෝවන්න ඉන්නවද කියලා අහන අය සෝතාපට්ටි අංග මොනවද කියලාවත් දන්නේ නැහැ. ඉතින් හම්බුණත් මොන එක වුණත් හඳුනගන්න පුළුවන්ද? පින්නතුනේ මාර්ගඵලලාභිය හඳුනා ගන්න නම් තමනු ධර්මඥානෙ යුක්ත වෙන්නට ඕන. තමන් ධර්මයෙන් ඉදිරියට යන්න යන තමයි ගුණ දහම් ඇසුරු කරනකොට තමයි ආධ්‍යාත්මිකව ඉහළට ගිහිපය තමන්ට දැක ගන්න ලැබෙන්නේ. අන්නේ ගමන් මාගේදී පින්නතුනි තමන් වෙත පමුණුවාගෙන තමන්ගේ ජීවිතය තුළින්මයි මේ දහමේ ප්‍රතිඵල තමන් බලන්න ඕන. දහමයි ජීවිතය කියන්නේ පින්නතුනි අපි මුලදී හිතන්නේ මේක දෙකක් කියලා. ධර්ම දේශනා බණ පොත් තියෙන පන්සලේ අපි ගෙදර ඉන්නේ. පන්සලට ආපු දාසේ තමයි බණ ඔක්කොම යන්නේ. පන්සලේ ඉන්නකොට තමයි ධර්මයේ හැසිරෙන්නේ. ගෙදර ගියාම අපිට ඕන විදිහට ඉන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් අපි එහෙම තමයි හිතන්නේ. මුලදී එහෙම තමයි හිතන්නේ. නමුත් පින්නතුනි දහම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ගන්න තමන්ම ධර්ම පුස්තකයක් බවට පත් වෙනවා. තමන් ධර්ම යාත්‍රාවක් බවට පත් වෙනවා. තමන් කොතන ගියත් දහමත් එක්කයි යන්නේ. තමන් හැසිරෙන මගතොට, තමන් වැඩ කරන තැන, තමන්ගේ නිවස හැම තැනම තමන් ධර්මයේ හැසිරෙන තැන් බවට පත් වෙනවා. තමන්ගේ ඡායාව වගේ, තමන්ගේ කැඩපත වගේ, තමන්ගේ සෙවණැල්ල වගේ තමන් දහමත් සමග හැම තැනම යන්නේ. සම්මා දිට්ඨියත් එක්ක නම් ඉන්නේ, තමන් ධර්මයත් එක්කයි ඉන්නේ. ඒ වගේම පින්නතුනේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියලා කියනවා. මේක නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දහමක් කියලා. නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන දහමක්. මේකට යම් කිසි විදියක පින්නතුනේ ප්‍රඥාවක් නුවණක් තියෙනට ඕන. ඒ නුවණ අපට නැහැ කියලා කවුරුවත් පසුතැවෙන්න අවශ්‍ය නැහැ. ඒ ප්‍රඥාව, ඒ නුවණ තියෙන නිසා තමයි අද අපි මේ බණ අහන්නේ. නමුත් ඒ නුවණ පින්නතුනේ සම්මාදිටියේ කම්මස්සකතා සම්මාදිටියේ ඉඳන් ලෝකෝත්තර සම්මාදිටිය දක්වා අපි කෙමෙන් කෙමෙන් ටික ටික මේ ප්‍රඥාව අපි දිනු කරගන්නට ඕන. ඉතින් අපි ධර්මයේ ගුණ මූලික කරුණු ටිකක් තමයි දැන් මේ සාකච්ඡා කරේ. ඉදිරියේදී අපි තවදුරටත් කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විවේකයක් ගන්න අවශ්‍ය පින්නතුන් කැමැති අය ඉන්නවා නම් නැගිටලා ගිහිල්ලා විවේකයක් අරන් ඉන්න පුළුවන්. අනිත් පින්නතුන්ට අපි දිගට කරුණු ඉදිරියේදී කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අතරේ නිදිමත නම් වතුර ටිකක් එහෙම බොන්න, පොඩ්ඩක් මූණ ටිකක් හොදගන්න. හේතු වෙන එකෙන් ටිකක් බිත්තියෙන් ඉස්සරහට එන්න. එතකොට නිදිමත ගැටි අඩු වෙනවා. පින්නතුනි ඔබට ධර්මයේ පිළිවඳව ගැටලු තියෙනවා නම් අපි අහන්නට අවස්ථාව ලබා දෙනවා මේ අතරේදී ධර්ම ගැටලු. ඇත්තෙන්ම වැදගත් ප්‍රශ්නයක්. මතකය කියන්නේ යමක් සිහිපත් කළ දෙන ස්වභාවය. දැන් අතීතයේ තමන්ගේ අත්දැකීමක් මතක් කළ දෙන්නේ සති චෛතසිකයෙන්මයි. ඇත්තෙන්ම සතිය, සම්මා සතිය දිනු කිරීමේ ප්‍රතිඵලයක් තමයි මතකේ වැඩි වෙන්නට ඕන. සම්මා සතිය දිනු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මතකේ වැඩි වෙන. දැන් සමහර අය කියනෝනේ වර්තමානයේ ජීවත් වෙන අතීතය ඔක්කොම අමතක කරන, අනාගතය අමතක කරන කියලා. සාමාන්‍ය ලෝකයේ එහෙමයි නේ කියන්නේ. දැන් ප්‍රසන්ට් මොමන්ට් එකේ ජීවත් වෙන කියලා සමහර අය කියන්නේ ඔය ඔක්කොම අමතක කරලා දාන්න. අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න කියලා. නමුත් වෙනතන බුදුදහම එහෙම එකක් කියන්නේ නැහැ. බුදුදහම අමතක කරන්න කියලා කිසිම තැනක කියන්නේ නැහැ. බුදුදහම හැබැයි එකක් කියනවා, අසති කියලා, යමක් සිහි නොකර ඉන්න කියලා කිදී. දැන් විතක්ක සන්තාන සූත්‍රයේම කියනවා තමන්ට අකුසල සිදුවෙන, අකුසල් ඇති වෙන යම් කිසි දෙයක් සිහි වෙනවා නම් අන්න එවැනි දේවල් සිහි නොකර ඉන්න කියලා. හැබැයි අමතක කරන්න කියලා නැහැ. සම්මා සතිය දිනුනත් එක්කම ටිකෙන් ටික මතකේ වැඩි වෙනවා. කොච්චර වැඩි වීමේ ප්‍රතිඵලයක් තමයි සිහිය පිහිටවීම. සිහිය පිහිටවීමේ ප්‍රතිඵලයක් තමයි මතකේ වැඩි වීම. මතකේ කොච්චර වැඩි වෙනවද පින්නතුනි? අපට සතිය දිනු වෙන ටිකෙන් ටික පොඩි කාලේ කරපු දේවල් උත් මතක් වෙන්න ගන්නවා. කාලේ විතරක් නෙවෙයි අම්මගේ කුසේ ඉන්න කාලේ කුසේ හිටිය කාලේදී ඔලොත් මතක් වෙන ගන්නවා. කොහොම ගිහිල්ලා ගිහිල්ලා මේ පින්තුනේ සම්මා සතිය දිනු කිරීමේ ප්‍රතිඵලයක් තමයි පුබ්බේ නිවාසානුසති ඥානය කරා යනවා. අභිඥානාදී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට සිහි කරන්න පුළුවන්. සතිය දිනු කිරීමේ ප්‍රතිඵලයක් විදියට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කොහොමද සීමාව? සීමාවක් නැහැ. අසීමිත විදියට සීමා රහිතව සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තමන්ගේ අතීත ආත්ම භාවයන් ක්ෂණිකව ඒ තැනටම ගිහිලා සිහි කරන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් අනුපිළිවෙලින්ම සිහි කරන්නට ඕන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සිත ඒ තරම් වේගෙන් දිව යනවා අවශ්‍ය තැනට කල්ප අසංඛ්‍යයට කණින් යන්න පුළුවන් ක්ෂණිකව යන්න ගිහිල්ලා ඒක සිහි කරන්න පුළුවන්. සති නිමිත්ත කියලා කරන්නේ භාවනාව ආරම්භ විදියට අවිධර්ම පිටකේ ඇත්තෙම දැක් වෙනවා මේ සතිය අභිමුඛ කරගෙන පරිමුඛං සතෙන් උපට්ඨමෙත්තා කියන කාරණය. අපි බොහෝ විට හිතන් ඉන්නේ මේ නාසය කෙලවර සිහිය තියාගන්නට ඕන ආනාපාන සතිය කරනකොට විතරේ කියලා. නමුත් පින්නතුනේ සූත්‍රවල දැක් වෙනවා මේක අභිධර්මෙන් දැක් වෙනවා මේ සිහිය අභිමුඛ කරන්නේ ආනාපාන සතියට විතරක් නෙවෙයි. අර අපි කියවන අර සත්තු හය දෙනෙක් කනුවක බඳින්න කියලා. අන්නේ වගේ මේ සත්තු හය දෙන බඳින්න කනුව තමයි සති නිමිත්ත කියන එක. නිතර නාසයේ කෙලවර හෝ නැත්නම් උඩතල ආශ්‍රිතව නිතර අපේ සිහිය පිහිටුවා ගනිමින් තමයි භාවනා කමඨහනක් වඩන්නට ඕන. එතකොට ඒත් එක්කම තමයි ටිකෙන් ටික සතිය දිනු වෙන්නේ. මේක කියනවා සති කියන එක උපගන්න ලක්ෂණය කියලා. සතිය කියන එක හරියට අපිට විසිර යන සිත එක්කට අල්ලගත්තා වගේ. ප්‍රඥාව කියන එක උපච්ඡේදන ලක්ෂණය. ප්‍රඥාවෙන් තමයි අර අතින් අල්ලගත්තු ගොයන් ටික අනිත් අතින් දෑ කැටෙන් කපනවා වගේ අනිත් දුකනක් වශයෙන් බලලා කෙලස් ටික සිඳින්නේ ප්‍රඥාවෙන් කියලා. කෙනසා සතියෙන් කරන්නේ විසිරලා තියෙන සිත තමන්ගේ කය අනුව පිළිබඳ හෝ වේවා වේදනා අනුව සිත අනුව සිතවිලි අනුව සිහිය යෙදවීම තමයි සතියෙන් කරන්නේ. ඒ සතිය කියන එක ටිකෙන් ටික දිනු වෙනකොට මතකයක් අපේ දිනු වෙනවා. ඒ සතිය සාමාන්‍ය ලෝකෙ මිනිස්සු සතිය දිනු කරනවා. මිච්ඡා සතිය කියන එකක් ලෝකෙ තියෙනවා. නමුත් බුදුදහමේ ලක්ෂණය තමයි බුදුදහමේ සම්මා සම්මා දිට්ඨිය පෙරමුණේ කරගත්තු සම්මා සතියක් තියෙනවා. යම්කිසි කෙනෙකුට සොරෙකුට සොරකම් කරන සොරෙකුට හොඳට ඉදිරි අතීතයේ කරපු සොරකම් ටික මතක් කරලා මේ සොරකමත් හොඳට සැලසුම් කරන්න පුළුවන්. හැබැයි ඒක සම්මා සතියක් වෙන්නේ නැහැ. බුදුදහමේ සුවිසේ සත්‍යය තමයි මේ කියන සතිය නිතරම සම්මා දිට්ඨිය පෙරට කොට යන එකක් නිසා මේක සම්මා සතියත් එක්ක යන්නේ. ඒ වගේම මේ සම්මා සතිය උපරිම ලෝකෝත්තර සම්මා සතියක් බවට පත් කර ගැනීම සඳහා යන ගමනක් නිසා මෙයා අතීතයේ සාමාන්‍ය කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාවක් නැති කෙනා සම්මාදිටියේ දෙවන පියවර නැති කෙනා කම්මස්සගත සම්මාදිටියේ විතරක් ඉඳලා අතීතයේ සිහි කරන කෙනා ආත්ම දෘෂ්ටියෙන් තමයි අතීත ආත්ම භාවයම් දකින්නේ. නොනැසී පවතින එකම සිතක් විදිහට එයා දකින්නේ. ඒ නිසා ඒතනකට වරදිනවා සසර චක්‍රය ගැන. සංසාර චක්‍රය උඩ වරදිනවා. මේකට හොඳම සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙන මහා කම්ම විභංග සූත්‍රය. මහා කම්ම විභංග සූත්‍රය දැක්කෙනවා බුදු සසුනේ බැහැරව වෙනත් ශාසනවල සමහර අය ධාන වඩලා අභිඥා ලැබලා එයාට මේ සත්‍යයන් පිළිබඳව චුතුපපාද ඥානය පහළ වෙනවා. චුතුපපාද ඥානය පහළ වුණාම කොහොමද වෙන්නේ? එයාට පේනවා සමහර අකුසල කරන සත්‍යයන් අකුසල් වල විපාක හැටියට ඒක නා දුගතිගාමි වෙනවා පේනවා. අකුසල කළ දුගතිගාමි වෙන බව පේනකොට මෙයා කියන අකුසල කරෝතින් අනිවාර්යයෙන්ම දුගතිගාමි වෙනවා කියලා. කවුද මේ කියන්නේ? කවුද මේ කියන්නේ? මේ කියන්නේ බුදු සමයෙන් බැහැරව සතිය දිනු කරලා ධාන අභිඥා දිනු කරන සමහර අය. බුදුහාඳුර එහෙම කියනවද? බුදුහාඳුර කියන මං එහෙම කියන්නේ නැහැ. අකුසල් කළා අනිවාර්යෙන්ම අපාගත වෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් අර තැනැත්තා ඉදමේව සච්චම් මෝගබඤ්ඤං කියලා දැඩි දෘෂ්ටියකට යනවා. අකුසල කරොත්ින් අනිවාර්යයෙන්ම දුකට ගාමි වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි අර වගේම බාහිර සාසනවල සතිය දිනු කරව සමහර අය ඉන්නවා. එයා දකින්න සමහර කුසල කරපු අය ඒ කුසලයේ අනිසංස විදියට සුගතිගාමි වෙනවා. එයා ඒක දැකලා මොකද කියන්නේ? එයා කියනවා කුසල කරොත්ින් අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවා කියලා. ඉදමේව සච්චම් මෝගබඤ්ඤං කියන දෘෂ්ටියටත් වැටෙනවා. බුදුහාමුදුරේම කියනවද? බුදුහාමුදුරේම කියන්නේ නැහැ. ඒ වගේම පින්නතුනේ කල්පනාවෙන් ඉන්න දැන් ඔන්න තවත් මේ පින්නතුනේ නුහුරු තැනක් කියනවා දැන් ඔන්න අවුල් කරගන්න එපා. සමහර අය ඉන්නව අකුසල් කළා. අකුසල කරපු සමහර අය ඉන්නව මොකද වෙන්නේ? සුගතිගාමී වෙනවා. අකුසල කරපු අය සමහර අය සුගතිගාමී වෙනවා. කරපු අකුසලනේ සුගතිගාමී වෙනව නෙවෙයි වරදවා තේරුම් ගන්න එපා. එයා ඊට කලින් කරපු කුසල දහම් තියුණු නිසා කලින් කරපු කුසලයෙන් සුගතිගාමී වෙනවා. නමුත් මෙලවදී අකුසල කරපු අය. අකුසල කරපු අය සුගතිගාමී වෙනව දැකලා මේ අවිඥාලාභී කෙනා දෘෂ්ටියකට එනවා මොකද්ද? මෙන්න අකුසල කරපු අය සුගතිගාමී වෙනවා පින වැඩක් නැහැ කියලා. පින් පවවල විපාක නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි පින්නදෙන සමහර අය ඉන්නවා කුසල කරපු අය ඉන්නවා මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? දුගතිගාමි වෙනවා. වරද්ද ගන්න එපා. ඒ කරපු කුසල නිසා නෙවෙයි දුගතිගාමි වෙන්නේ. මුල් කාලේ කුසල කළා පස්සේ කාලේ වරද්දගෙන දේවදත්ත හාමුදුරුව බලන්න. මුල් කාලේ අහසින් යන්න පුළුවන් කෙනෙක් අභිඥාලාභී කෙනෙක් පස්සේ පිරිහුණ අනන්තර කර්ම කළා. කුසල කරපු කෙනෙක් මෙන්න දුගතිගාමි වුණා. කරපු කුසලයෙන් නෙවෙයි දුගතිගාමි වුණේ යා කරපු අකුසලයෙන්. මෙන්න මෙවැනි සිද්ධි දැකපු සමහර අභිඥාලාභී අය ඉන්නවා. මොකද්ද කියන්නේ? කුසල කළ වැඩක් නෑ මෙන්න කුසල කරපු වෙන දුගති යනවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මම කවදාවත් මෙවැනි දෘෂ්ටියකින් මම ලෝකෙට ධර්ම දේශනා කරන්නේ නෑ. ඇයි මම එහෙම දේශනා නොකරන්නේ? මට මහා කම්ම විභංගේ ඥානය තියෙනවා කියලා. මහා කම්ම විභංග ඥානය තියෙනවා කියලා කියවන්න. චුල්ලකම්ම විභංග සූත්‍රය ළඟම තියෙන මහා කම්ම විභංග සූත්‍රය කියවන්න. පින්නතුනේ අපි මේ සඳහන් කළේ සතිය ගැන. සතියේ දිනු කරන සමහර බාහිර සාසනවල අය සාමාන්‍ය විතරක් නෙවෙයි අභිඥාලාභී අහසින් යන්න පුළුවන් මට්ටමේ අයත් වැරදි දෘෂ්ටි වලට වැටෙනවා. නමුත් බුද්ධ ශ්‍රාවකෙක් එහෙම වැටෙන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවකයා මේ ධහම වඩන්නේ, සම්මා සතිය වඩන්නේ, සතර සතිපට්ඨානෙ වඩන්නේ. එයා කම්මස්සකතා සම්මාදිතිය විතරක් නෙවෙයි ආර්ය සම්මාදිතිය ගැන හොඳ අවබෝධයෙන් යුක්තවයි. ඒ තැනැත්තා මේ ධහම වඩන්නේ. ඔහුට වරදින්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයට වරදින්නේ නැහැ. මොකද බුදුහාඳුරන්ගේ සියලුම දැනුම් සම්භාරය උකහාගෙන ඒ දැනුම් සම්භාරයේ සහිතවයි මේ තැනැත්තා ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යන්නේ. පින්නතුනේ අපි හුඟක් වාසනාවන්තයි. පින්නතුනේ ලෝකයේ නිවන් දකින අය කොටස් දෙකකට බෙදෙනවා. ලෝකේ නිවන් දකින අය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි මාර්ගය හොයාගෙන ගිහිල්ලා වැරදි ගිහිල්ලා මාර්ගයේ කෙලවරට ගිහිල්ලා මාර්ගයේ නිමාටපත් කරන අය ඉන්නවා. අනිත් අය මාර්ගය කලින් දැනගෙන සම්පූර්ණ මැප් එකක් අතේ අරගෙන GPS එකක් ගහගෙන යන්නේ. මග සලකුණු ටික බලවල තමයි අය යන්නේ. මග හොය හොය වැරදි යන්නේ කවුද? පසේ බුදුරජාණන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. ඒ නිසා තමයි අපේ ගෞතම බුදුහාමරන්ට දුෂ්කර ක්‍රියා කරන්න උනේ. ආලාර කාලා මුද්ද කරන් පුතහමු වෙන්න යන උනේ ඒකයි. ඒ මාර්ගය හොය හොය ගිහිල්ලා අවසානයේදී මාර්ගය තීරණය වෙන එක. ඒක ඉතාම දුෂ්කර දෙයක් වෙන්න තුනේ. නමුත් අපි ශ්‍රාවකයන් හැටියට අපි කවුද? අපි කොයි වගේ අයද? අපි පින්නතුනේ අපට කියනවා ශ්‍රාවක. අපි ශ්‍රාවකයන්. අපි ශ්‍රාවක බෝධියෙන් රහත් වෙන්නේ. අපි කලින්ම මේ ගමනම ගහනවා සම්පූර්ණ මැප් එක අරගෙන. අපි පින්නතුනේ අපි හුඟක් වාසනාවන්තයි. අපට සම්පූර්ණ ගමන් විස්තරය සම්පූර්ණම සිටියම අපට අතට දීලා තියෙනවා. නමුත් පින්නතුනේ මේ සිටියම හරි නිවැරදි සිටියමක් අතට ගන්න ඕන. වැරදි සිටියන් ගත්තොත් පින්නතුනේ අවුල් වෙනවා. ඒ නිසා මෙන්න මෙතෙන්දි තමයි පින්වතුනි අපි දක්ෂ වෙන්නට ඕන. මෙන්න මෙතෙන්දි තමයි අපි බුද්ධිමත් වෙන්නට ඕන. මෙන්න මෙතෙන්දි තමයි අපි විචාරාත්මක වෙන්නට ඕන. මෙන්න මෙතෙන්දි තමයි අපි සැබෑ දක්ෂයන් වෙලා සැබෑ අනුශාසනාවක් කොතනින්ද දේශනා කරන්න කියන සැබෑ දහමක් අපට අසහා ගැනීමට අවශ්‍ය වෙන්නේ. මේක ඉතාම වැදගත් කාරණයක්. මෙන්න මෙතෙන්දි පින්නතුනි මෙන්න මෙතෙන්දි වැදගත්ම කාරණේ විදියට ශ්‍රාවකයන් විදියට අපි මේ ගමන් මගේදී ආරම්භයේ පටන් අවසානයේ දක්වා සම්පූර්ණ ගමන් විස්තරය අපි පැහැදිලිවම දැනගන්නට ඕන. මේ දැනගැනීමේ පළවෙනි පියවරට කියන්නේ සුතමය පඤ්ඤා කියලා. අසහා දැනගැනීමෙන් ලබන ප්‍රඥාව. ඊළඟ දෙවෙනි පියවර තමයි චින්තාමය පඤ්ඤා. ඒක නිතරම සිතන්නට ඕන යොනිසෝ මනසිකාරයෙන් අර දැනුමට අනුව. ඊළඟ තුන්වෙනි පියවර තමයි භාවනාමය පඤ්ඤා කියපු විදිහට සමථ දර්ශනා භාවනා වඩමින් ප්‍රතිඵල දැකීමෙන් මේ ගමනේ ඉදිරියට යන්නට ඕන. මෙන්න මේ තුනම සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ ගමනේදී පින්නතුනි ආරම්භයේ පටන්ම හොඳ සැලකිල්ලෙන් අපේ ශ්‍රද්ධාව දිනු වෙන විදිහටම ශ්‍රද්ධාවේ මත පිහිටලාම මේ ධර්මය අපි ශ්‍රවණය කරන්න ඕන. ඉතාම අවධානෙන් ඉතාම ඕනෑකමින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. අපි කිසිම කෙනෙක් වයසයි දුර්වලයි කියලා කිසිසේත්ම හිතන්නට එපා. ශරීරේ නැති වුණාට පින්නතුනි හිත නැති වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඈ තමන් වයස මතක් වුණොත් තමයි තමන් නැහී කියලා හිතෙන්නේ නේද? නැත්නම් තමන් වයසට ගිහිල්ලා නැහැ. ඈ වයස ගැන හිතුවොත් තමයි තමන් 80යි 90යි කියලා හිතෙන්නේ. ඈ ලෝභය, දේශය, කරුණා, මෛත්‍රිය එනකොට ඒවට ලෝභ, ඒවට වයස නැහැ. ඒව නැහි නැහැ. ඒව ඔක්කොම තරුණ විදියට මනෝ හැමදාම. ඒ නිසා තමන් දක්ෂ වෙන්නට ඕන. තමන් වයස පිනතුනේ කොටස් කීපයකට බෙදෙනවා. එකක් තමයි කායික වයස. කායික වයස කියන්නේ උපැන්න සාතික වයස. ඊළඟට මානසික වයස කියලා එකක් තියෙනවා. මානසික වයස කියන්නේ ශරීරයෙන් තමන් මනසින් කොච්චර වයසද කියන එක. තමන් මනසින් හිතාගෙන ඉන්න වයසකුත් තියෙනවනේ පෙලක් අයගේ. දැන් ඇතැම් විට ශරීරයක අවුරුදු 60යි මනසින් හිතාගෙන 40ක් කියලා. ඔව් 40 කෙනා හිතන් ඉන්න ඇතැම් විට 70ක් විතර කියලා. මට බෑ එහෙම කියලා. ඈ තැනකට ගියත් ඇතැම් විට හේතු වෙනමයි බලන්නේ. මේ එයා ඇතැම් විට මානසිකව එයා වයසට ගිහපු කෙනෙක් ඇත්තෙම. තරුණයි ඉන්න වයසක අයත් මේ මැදට ඇවිල්ලා හොඳට වාඩි වෙලනු කෙනින්. එයාය මානසිකව වයසට ගිහලා නැහැ කට්ටිය එකයි. ඊළඟට පින්නතුනේ තව වයසක් තියෙනවා ආධ්‍යාත්මික වයස කියලා එකක්. මෙන්න මේක තමයි හරියම වටිනම එක. ආධ්‍යාත්මික වයස කියන්නේ කොච්චරනම් ආධ්‍යාත්මික ගුණවලින් තමන් ඉදිරියෙන් ඉන්නවද කියන එක. මේ පින්නතුන අහලා තියෙනවනේ අර බුදුහාඳුරන්ගේ අර ඒ බෙක්ක මහනක සම්බදවා කියලා. අවුරුදු 7ක කෙනෙකුට උනත් අත දික් කළා ඒවා මහන කියලා කියනකොට අවුරුදු 60ක කෙනෙක් වගේ සිවුරු පෙරවිලි උපසම්බදවල ඉදිරියට එනවා කියලා. මෙන්න මෙතෙන්දි පින්නතුනි වන්නේ ආධ්‍යාත්මික වයස උපරිමයට ඉහළට යනවා. ආධ්‍යාත්මික වයස ඉහළට ගියාට පින්නතුනි බය වෙන දෙයක් නැහැ. ඒක තමයි අපේ නියම වයස. ඒක තමයි අපට වටිනාම දේ. අනිත්‍යයට තේ දෙන්න එහෙම හොඳයි බොයිස්. පින්නතුනි මෙයන් දන්නවා දැන් අද පොසොන් සමය අපි සමරන්නේ නේ. අපට ඇත්තෙම මේ පොසොන් සමයක් සමරන්න අවස්ථාව ලැබුණේ කවුරු හින්දද? මේදුහාඳුරු හින්ද? මේදුහාඳුරු ලැබුණේ කවුරු හින්දද? ඒක හරි. නමුත් පින්නතුනි මේදුහාඳුරු ලැබුණේ කවුරු නිසාද දන්නවද? මේදුහාඳුරු කෙනෙක් අපට ලැබුණේ කවුරු හින්දද? හොඳට හිතලා බලන්න. ධර්මාශෝක රජ කෙනෙක් ධර්මාශෝකුණේ කවුරු හින්දද? කවුරු හින්දද? සද්ධර්මෝට ලැබුණේ කවුරු හින්දද? බුදුහාඳුරු හින්ද තමයි. නමුත් උට ආසන්නම කෙනා කවුද? නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ. අපි මිහිඳු උත්සවයේ මිහිඳු හාමුදුරුවෝ කියලා සමරන පින්නතුනි මිහිඳු හාමුදුරුවෝ කෙනෙක් නැහැ. අශෝක රජ කෙනෙක්, ධර්මාශෝක කෙනෙක් නොහිටියා නම් ධර්මාශෝක තාම චණ්ඩාශෝකමයි බණ ඇහුවේ නැත්නම් බණහන ලැබෙන්නේ නැහැ. නිග්‍රෝධ හාමුදුරුවෝ නොහිටියනම් ඒ හත්යවිරිදි හාමුදුරු ඇවිල්ලා මේ රජතුමාගේ මාලිගාවට ඇවිල්ලා අර ආසනය මත වාඩි වුණා. සිංහාසනය මත වාඩි වුණා. රජ මාලිගාවට කැඳවපු අර නිග්‍රෝධ හාමුදුරන්ට රජතුමා කිව්වා ස්වාමීනි සුදුසු ආසනයක් බලා වාඩි වෙන්න කියලා. මේ හත්යවිරිදි පොඩි හාමුදුර වටපිට බැලුවා තවත් වැඩිහිටි හාමුදුර කවුරුවත් ඉන්නවද කියලා. කවුරුවත් නැහැ. රජතුමාගේ අතට පාත්‍රය දුන්නා. නැග්ග සිංහාසනයට. ඔව් බලන්න පින්නතුනි ආධ්‍යාත්මික වයසින් රජතුමාට වඩා ඉදිරියේ. ඒ නිසා රජතුමා ඇතර රාජ්‍ය ගානක් සටන් කළා. දිග්විජය කරපු මහා ප්‍රතාපවත් අධිරාජ්‍යයේ අභියස දෙපින්නතුනි ඔහුගේ සිංහාසනයේහි නගිනට මේ පෞරුෂය මේ අභිමානය ලැබුණේ කොමකින්ද? මේ ධර්මයෙන් මේ ආධ්‍යාත්මික වයසින් ඉදිරියට යාමේ ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා ඒ නිග්‍රෝධ හාමුදුරුව මිහිදු හාමුදුරුව නැමැති ප්‍රතාපවත් චරිතයට වැසිලා ඉන්න මේ කුඩා චරිතය පිනතුනි අපි සිහිපත් කරගන්නට ඕන මිහිදු උත්සවයේ දවසේදී පොසොන් උත්සවයේ දවසේදී. ඒ මිහිදු ඒ නිග්‍රෝධ පොඩි හාමුදුරු නිසා තමයි මේ පොඩි හාමුදුරන ලොකු බලපෑමක් මේ ශාසනය කරලා තියෙනවා. ඒ නිග්‍රෝධ පොඩි හාමුදුරු නිසා වෙනස් චරිතයක් තමයි තුන්වෙනි ධර්ම සංගායනට මුල පිරුවේ. ඒ අශෝක රජතුමා තමයි විහෙර විහාරස්ථාන 84 දහසක් ඉන්දියාවේ එක ගමක් ගන්න ඉදි කළා එක දවසකදී විවෘත කළේ. ඒ නිග්‍රෝධ හාමුදුරන්ගෙන් බණ අහපු අශෝක රජතුමා තමයි තමන්ගේ ඇස් දෙක වගේ හිටිය දරුවෝ දෙන්න මිහිදු කුමාරයාත් සංගමිත්තා කුමරියත් මේ ශාසනයට පූජා කළේ. ඒ දෙන්නා නිසා තමයි අපට සම්බුද්ධ ශාසනයත් ජයත්‍රී මහ බෝධියත් ලැබුණේ. ඒ දෙන්නා නිසා තමයි ලංකාවට ශාසනයක් ලැබිලා ඒ ලංකාවේ හාමුදුරුවරු පින්නතුනේ එදා බුද්ධ වර්ෂ 236 දී ලංකාවට බුදුදහමේ ලැබිලා 236 දී පින්නතුනි මිහිදු හාමුදුරු ලංකාවට එන්න කලින් රහත් භාවයට පත් වෙ හිටිය මිහිදු හාමුදුරුව සම්පූර්ණ ත්‍රිපිටකය ඉගෙනගත් අටුවා සහිතව රහත් වුණාට පස්සේ මෙයාට හිතන්න පුළුවන්ද රහත් වුණාට පස්සේ පොත්පත් පාඩම් කළා සම්ප්‍රදාය පාඩම් කළා කියලා කෙනෙක් පින්නතුනි ශාසනික අභිවෘද්ධි වෙනුවෙන් රහතන් වහන්සේ එහෙම කළා තියෙනවා. සමහර රහතන් වහන්සේලා අභිඥාලාභී නොලබල රහත් වෙච්ච සමහර ස්වාමීන් වහන්සේලා රහත් වුණාට පස්සේ උත්සාහ කළා අභිඥා ලැබලා තියෙනවා සාසනික උන්නතිය සඳහා. එහෙම කළා තියෙනවා. ඒ ලෝභයට නෙවෙයි, ඒ මාන්නයට නෙවෙයි, ඒ අනිත්‍ය ඉදිරියේ කැපී පෙනෙන නෙවෙයි මේ සාසනය නගා සිටවන්න. මිහිදු හාමුදුරුවෝ පින්නතුනි ලංකාවට එන කලින් මාස 6ක් විතර ඉඳගෙන මුළු ත්‍රිපිටකයත් අටුවා සම්ප්‍රදාය සියල්ලක්මත් වාචෝද්ග්‍රහණය කළා කටපාඩම් කළා තමයි සියලුම දැනුම සහිතව ලංකාවට ආවේ. බුද්ධ වර්ෂ 2236 දී, ඒ කියන්නේ බුදුහාඳුරු පිරිනමන පාලා අවුරුදු 236 දී රැගෙන ආපු දහම තමයි අවුරුදු කීයක් තමත් ඉදිරියට අරන් ගියද කටපාඩම් ලංකාවේ හාඳුරුවෝ. අවුරුදු 236 දී ලංකාවට අරගෙන ආපු බුදුදහම අවුරුදු 440 දී වළගම්බා රජතුමාගේ කාලේ මාතලේ අලු විහාරයේදී රචනා කරනකම් තවත් අවුරුදු 210ක් විතර ඉතුරු ටික අරගෙන ගිය ලංකාවේ හාමුදුරුවෝ. ඊටාම දුෂ්කරතා සාමාන්‍ය පිනතුනි. සාල පරිත්‍යාගයෙන් බැමිණි ත්‍යාසය වැනි අතිශය දුෂ්කර කාලවල ස්වාමීන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ධහම රැගෙන ආවා. ඒ රැගෙන ආපු ධහම තමයි අපට ලැබුණේ. ඒ ධහම තමයි පිනතුනි ලෝකේ චීනයේ වැනි රටවලට නැවත පස්සේ අරන් ගිහලා ස්ථාපිත කළේ. ලාංකික හාමුදුරුවෝ මේ යුතුයකම නොකරා නම් පිනොත්ින අද ලෝකේ බුදුදහමක් නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ ලංකාවේ හාමුදුරුවෝ ඒ தත්වයට පත් කළේ ඒ ශක්තිය ඇති කළ දුනේ කවුද? අපේ අතීත මුතුන් මිත්තන්. අපේ මවුරු පියවරු ස්වාමීන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කළා. ඉඩකඩම් ආදී පන්සලට පූජා කළා, වැව් පූජා කළා, කුඹුරු පූජා කළා, ගල්ලෙන් පූජා කළා. වළගම්බ රජතුමා රාජ නියෝගයක් නිකුත් කළා. ලංකාවේ තියෙන සියලුම ගුහා සහිත ගල් පර්වත කටාරම් කොටලා සංඝයාට පූජා කරන්න කියලා නියෝගයක් නිකුත් කළා. යම් කිසි ගමක තියෙන ගල්ලෙනක් එහෙම පූජා නොකරොතින් ඒ ගමේ ඉන්න එක දඩය කරන්න නියම කළා. කවුද කළේ? වළගම්බ රජතුමා කළේ. බල කළා. ඒ නිසා තමයි අපි හැමතැන වළගම්බ රාජමහාගේ අර කියන්නේ. වළගම්බ රජතුමා ගිහිල්ලා හැදුවේ නැහැ. වළගම්බ රජතුමා හැමතැනම හැංගිලා හිටියෙත් නැහැ. අර රාජ නියෝගය නිසා ලංකාවේ මිනිස්සු හැම තැනම විහෙර විහාරස්ථාන ඉදි කළා. ගල්ලෙන් පූජා කළා විතරක් නෙවෙයි රජතුමාගේ නමත් ඒවට තිබ්බා. පින්නතුනි ඒ ශක්තිය ලැබෙන අපේ අම්මලා ලොකු පරිත්‍යාගයක් කළා. සිව්පසයෙන් ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා විතරක් නෙවෙයි. ඒ අම්මල පින්නතුනේ Taman දරුවෝ හදද්දී එක දරුවෙක් සාසනයට පූජා කරන අදහසෙන් වැඩිපුර දරුවෙක් හැදුවා. Tamanට ලැබෙච්ච දරුවන්ගෙන් වාසනාවන්තම ලස්සනම කීකරුම සංවරශීලීම බුද්ධිමත්ම පින්වන්තම දරුවා සාසනයට පූජා කළා. ගෙදර හදන්න බැරි නැහැට අහන්න ඇති කෙනා පන්සලට තල්ලු කළේ නැහැ. පින්නතුනේ පන්සලට පූජා කරා නම් ඕනම දිහාවක බලන්න ඒ හාමුදුරුවෝ මහන වෙච්ච හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අහලා බලන අනිත් අයියලා අක්කලා කොහොමද බලන්න. ඒ කවුරුත් අතරින් ඉන්න හොඳම කෙනා තමයි සාසනෙ පූජා කරලා තියෙන්නේ. ඉගෙන ගන්න හොඳටම දක්ෂ, හොඳටම සංවරශීලී, රූපිනොත් හොඳම ලස්සන කෙනා තමයි ඒ හැම දෙනා හැම පවුලකම සාසනෙ පූජා කළේ. දැන් අපි එහෙම කරන්න සූදානම්ද? නමුත් දානෙට හාමුදුරුවෝ නම් වාත් ඉන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවනේ. ඈ හොඳට ලස්සනට දානෙ වළඳන, හොඳට පිරිසිදුවට ඉන්න, හොඳට දක්ෂ හාමුදුරුවෝ ඉන්න ඕනේ කියලා හැමතැනම බලාපොරොත්තු වෙනවා. නමුත් ඉතින් මේ අහසින් පාත් වෙන්නේ නැහැ නේද? ඔව් දරුවෝ ඉතින් පූජා කරන්න ඕනේ. පූජා කරොත් තමයි ඈ දරුවෝ නෑ කියන්නේ මේකයි අපේ අය පිනතුනි ඉස්සර දරුවෙක් සාහසරෙන්ට පූජා කරන්නම් කියලා අදහසින් ඉන්නකොට මොකද වෙන්නේ පිනතුනි? ඔය පින් කරපු අය ඉහළ දිව්‍ය ලෝක වලින් බ්‍රහ්ම ලෝක වලින් එන අය ඉන්නවා. ඒ අය අර වැනි මව්වරුන්ගේ කුසේ පිළිසින ගන්නවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ මේ පින්නතුන අහලා තියෙද්දන්නේ අපේ රටේ හිටිය ඉතාම ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරන්ගේ අම්මයි තාත්තයි දෙන්න විවාහ වෙලා මාස ගාණක් පින්නතුනේ 3 මාසයක් මට මතකයි හැටියට 6 මාසයක් එක දිගට සිල් අරන් ඉඳලා මේ අම්ම තාත්ත දෙන්න විවාහ වෙලා. විවාහ වෙලා දෙන්න මට සිල් අරන් ඉඳලා මාස ගාණ. ඇයි ඒ? සිල් අරන් ඉඳලා ප්‍රාර්ථනා කළා අපට හොඳ දරුවෙක් ලැබෙන්න කියලා. ඊට පස්සේ තමයි මේ දෙන්න එකතු වෙලා තියෙන්නේ. අපි පින්නතුනි බොහෝ විට දරුවා හදන්න ගන්නේ බිහි වුණාට පස්සේ නැත්නම් මව කුසේ පිළිසින ගත්තට පස්සේ. නමුත් පින්නතුනි හදන්න පටන් ගන්න ඕන කොතනින්ද? මව කුසේ පිළිසින ගන්නත් කලින් ඒක මතක තියාගන්න. නමුත් අපි මේක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඊට කලින් ඉඳන් අපි සූදානම් වුණොතින් පිළිසින ගන්නෙම පින්තුනේ ඉහළම තැනකින් එන වාසනාවන්තම දරුවෙක් තමයි. දැන් ඉන්න දරුවන් අවාසනාවන්තය කියනව නෙවෙයි මේ. දැන් කිසි මට්ටමකට වාසනාවන්තයි. නමුත් ඊටත් වඩා සුපිරිම වාසනාවන්තය වෙන පින්තුනේ ඉහළ බ්‍රහ්ම ලෝක වලින් දිව්‍ය ලෝක වලින් ඇතැමිට බුදුහාඳුරන්ගේ කලින් මහණල හිටිය සමහර අය ඉන්නවා. ඒ වෙනි හොඳ අවස්ථාවක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එනිසා පින්නතුනේ එවැනි දරුවන්ගෙන් පෝෂණය වෙච්ච ශාසනයකින් තමයි මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කළේ. ඒ සම්බුද්ධ ශාසනය තමයි පින්නතුනේ අවුරුදු 2600ක් කිසිඳු නායකයෙකු නොමැතිව මේ ධර්ම විනය දෙක මගින් හික්මවමින් මේ තරම් දුරට මේ ශාසනය ඉදිරියට ආවේ. සමහර තැන්වල පින්නතුනේ සමහර රටවල තියෙනවා හාමුදුරු 10,000 12,000 හාමුදුරු 40,000 එක තැනක ඉන්න ස්ථානයක් ඉන්නවා ලෝකේ. ලංකාවේ නම් හාමුදුරු 100 150 ඉන්න තැන් තියෙනවා. එක තැනක ඉන්නවා හාමුදුරු 40,000 කින් ස්ථානයක් තියෙනවා. ඒ පින්නතුනේ දලෛලාමගේ රටේ දලෛලාමගේ සම්ප්‍රදාය ස්වාමීන් වහන්සේලා 40,000 එක තැන ඉන්න ස්ථානයක් ඉන්නවා. පින්නතුනේ මේ වගේ විශාල සම්ප්‍රදායෙන්ගෙන් ස්වාමීන් වහන්සේලා මේ රැකෙන්නේ මේ ශාසනය යන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම විනය තුලින්. ඒ ශික්ෂණය නිසා ඒ සඳහා පින්නතුනි ගිහි ඇත්තන් වා පරිත්‍යාගයක් කළා තියෙනවා. වා උදව්පකාර කරනවා. ඒ උදව්පකාර මත තමයි මේ ගමන යන්නේ. ඒ නිසා ඔබත් සිව්පස්යෙන් ස්වාමීන් වහන්සේට දානය දෙනවා විතරක් නෙවෙයි. ඊටත් වඩා අපි උදව් කරන්න පුළුවන් හැම පැත්තක්ම බලලා මේ ශාසනය වෙනුවෙන් පරිත්‍යාගයක් අපි කරන්න ඕන. ඒකට හේතුව තමයි බුදුහාඳුර පරිණාන සූත්‍රයේ ඉතාම වැදගත් කාරණයක් දේශනා කළා. ඒ මොකද්ද? ඔබ මේ ශාසනයේ අවසාන කෙනා වෙන්න එපා කියලා. ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. ඇයි එහෙම දේශනා කළේ? ඔබෙන් මේ ශාසනය අවසන් වෙන්න දෙන්න එපා කියලා. මේක හරියට රිලේ එකක් වගේ. ඔබ අතට මේ බැටන් එක දීලා තියෙන අතීත අය ලොකු පරිත්‍යාගයකින් අද අපි අතේ තියෙන මේ බැටන් එක අපි ඉදිරියේ පරපුරට දායාද කරන්න ඕන. ඒක අපේ ලොකු වගකීමක්. අපි දරුවෝ ටිකක් හදලා සාමාන්‍ය පින්දහම් ටිකක් කළා මැරිලා යන එක විතරක් නෙවෙයි. අපි මිය ගිහපු දවස් දෙක පින්නතුනේ සමහර විට අපි මිය ගිහිල්ලා සුගතිය තැනක ඉපදුනොතින් අපි ඉපදෙච්ච තැන ඉඳලායි නැවතෙනවා මේ ශරීරය බලන්න. උඩේ ඉඳලා බලන සමහර දැන් ශරීරයට කොහොමද සලකන්නේ කට්ටිය කියලා එහෙම බලන පළක් කියලාට. පින්නතුනි එහෙම බලන වෙලාවේදී Tamanta බලන්නේ හැඟීමක් ඇති කරගන්න මේ මං දහලා ගියපු ශරීරයෙන් මං කොච්චරනම් ලෝකෙට යහපතක් කළාද කියලා බලන තමන්. හැඩ වැඩ වෙලා ලස්සන වෙලා හිටිය විතරක් නෙවෙයි. ඊට වඩා දෙයක් ප්‍රතිඵලයක් මේ දිරාපත් වෙන ශරීරයෙන් Taman ලෝකෙට කරාද කියලා බලන්න. පින්නතුනේ ශක්තිය අපේ ශරීරේ තියෙනවා. එහෙම ශරීරයක් පින්නතුනේ කොච්චර වටිනවද? එහෙම ශරීරවල තමයි පින්නතුනේ චෛත්‍ය හදන්නේ ඒ ධාතු තියලා. ලෝකේ දෙවියන් බ්‍රහ්මයන් ඇවිල්ලා වඳින්නේ කරඬු පිටින්. කරඬු ඔළුවේ තියාගෙන ඇවිල්ලා මල් ඔළුවේ තියාගෙන ඇවිල්ලා දෙවරු බ්‍රහ්මයන් වඳින්නේ. දෙවරු වඳින්නේ එහෙම මිනිසුන්ගේ ශරීර වලට දාගැබ් වල තියෙන තහතන් වහන්සේලාගේ මගපල ලාභ උතුමන්ගේ ධාතුන් තැම්පත් කළ හදපු ඒ චෛත්‍ය වලට වඳින්නේ, ඒ ගුණයට වඳින්නේ. එනිසා ඔබේ ශරීරයේ සාමාන්‍ය කෙනෙක් වෙනුවෙන් මිහිතන් කරන්න නෙවෙයි. අපේ ශරීරයේ පිනතුනේ ලෝකයේ පූජනීය ශරීරයක් බවට අපි පත් කරන්නට ඕන. අපේ ශරීරය ලබා දෙන පුළුවන් උපරිම වටිනාකම අපි ලබා දෙන්නට ඕන. කනකන ආභරණ දැම්මට විතරක් මේ ශරීරය වටින්නේ නැහැ. ගුණධම් නැමැති ආභරණ මේ ශරීරය පළඳවන්නට ඕන අපි. එහෙම නොවතින් පින්නතුනේ අපි මැරිලා ගියත් අපේ මේ ශරීරයේ තියෙන ඇටකටු කෑල්ලත් අරගෙන ලෝකෙ මිනිස්සු දාගැබ් හදලා මල් පහන් පූජා කරලා ඒ පිනෙන් ඒ මිනිස්සු සුගතිගාමි වෙනවා. නිකන් නෙවෙයි. නිකම් මේක මැරිලා ගිහිල්ලා අර බල්ලෝ සත්තු එහෙම කනවනේ සමහර තැන්වල දැම්මම නේද? ඉතින් එහෙම වෙන ශරීරයක් නෙවෙයි අපිට ලැබිලා තියෙන්නේ. මේ සද්ධර්මයේ තියෙන කාලයක පිනතුනේ ඊට වඩා වටිනාකමක් අපේ ශරීරයට අපේ ජීවිතයට ලැබෙනට ඕනේ. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිත ගුණධර්මයෙන් පෝෂණය කරනකොට අපේ මව් දෙමාපියන්ට ඒක ලොකු ගෞරවයක් ලැබෙනවා. පිනතුනේ හිතාගන්න කල්පනා කරන්න මේ ආත්මය අම්මලා තාත්තලා විතරක් නෙවෙයි. මේට ආත්ම බව ගානකට කලින් අම්මලා තාත්තලාත් බලාගෙන ඉන්නේ නිකන් නෙවෙයි. කියලා තැන්වල ඉඳගෙන. එක්තරා පොඩි හාඳුරු කෙනෙක්ගේ කතාව ගැන සඳහන් වෙන ඔය පොඩි හාඳුරු බණ කියනකොට දිවි ලෝකේ නේ හාඳුරන්ගේ අම්මා ඇවිල්ලා බණ අහනවා කියලා. අනේ දෙවගණන් එක්ක. අනේ අද මගේ පොඩි හාඳුරු බණ අහන බණ කියන අපි බණ අහන්නේයන් කියලා අනේ දෙවගණන් එක්ක මේ අම්මා බණ අහන්නේනෝ දෙවගණන්. පිනතුනි මේ පොඩි හාඳුරන්ගේ මේ ආත්ම භාවය අම්මා තාම ඉන්නවා. මේ ගියා ආත්ම මේ තියෙන්නේ ආත්ම භාවයක අම්මා කෙනෙක් නේ. ඒ අම්මලත් තාත්තලත් ඥාතිකම් කියාගෙන පිනතුනි එනවා අපට අපි සිල්වත් ගුණවත් ඉන්නකොට. මොකද ඒ තරම් මේ මව්පිය සම්බන්ධතාව කියන එක මහා පුදුම දෙයක්. මේක සසර ආත්ම භාවයේ එහෙක දෙහෙකටින් අවසන් වෙන්නේ නැහැ. ඊටාම දිග කාලයක් මේ මව් දෙමව්පියන් සමග තියෙන සම්බන්ධතාව ඉදිරියට යනවා. එයාට ලොකු ගෞරවයක් අපි දැහැමි වෙන්නකොට. ඒ විතරක් නෙවෙයි අපි වනිතර මේ කටිය ආරක්ෂා කරනවා අපි ගුණ දහමින් පෝෂණය වෙනකොට. මම දැන් පින්නතුන් තව ඉදිරියට අපි කරුණු සාකච්ඡා කරනවා. අපි අර මුදේ සඳහන් කළා ධර්මයේ තාම සුවිශේෂී කරුණු ටිකක් ඉදිරියේදී සාකච්ඡා කරනවා කියලා. අපි එයින් තාම ටිකයි සාකච්ඡා කළේ. අන්තිම වෙනකන් හිටියොත් අහන්න ලැබේ. පින තියන අය බලමු අපි කවුද කියලා. හොඳයි පින්නතුන් මේ ඇත්තන්ට ගැටලු තියෙන තැන් අහන්න පුළුවන් ධර්මයේ පිළිබඳව. ධර්ම ගැටලු අහන්න පුළුවන්. ඔව් මේ පුතා මල්ලි ඇහුවා මේ සති නිමිත්ත ගැන අපි ඒක ඒ ප්‍රශ්නේ තමයි ඇත්තම මේ දිගට ආවේ. ඇත්තම සති නිමිත්තේ දිනු වශයෙන් ධ්‍යාන ආසනයේදී ලැබෙන ඉහළ නිමිති ටිකක් තමයි ඊළඟට කියන්නේ. සති නිමිත්තම දිනු කරපු ඒකේ ප්‍රතිඵල විදියට. පින්නතුනේ ප්‍රශ්න තියෙනේ වහන්න පුළුවන් ධර්ම ගැටලු ප්‍රශ්න. හොඳ ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්න තියෙන්න ඕන හොඳ ප්‍රශ්න. අපිට ඒකයි සාමාන්‍ය අපි ඇත්තේ මේ දින දහනවා මේ මල් පූජා කරන එක නැත්තම් සාමාන්‍යයෙන් බුදු පිළිම තියන්න ඕන නැගෙනහිර පැත්තෙන්ද බටහිර පැත්තෙන්ද බුදු පිළිම තියන්න ඕන එළියෙන්ද ඇතුලෙන්ද නැත්නම් අල්ලපු ගෙදරින් මල් කඩන් ඇවිල්ලා පූජා කරාට කමන්නේ නැද්ද? ඒව ඉතින් මග දිනනකොට කාන් හැටි අහලුමත් අහගන්න පුළුවන් ඒවා. නමුත් ඊට වඩා වටිනා ප්‍රශ්න මේ ඇත්තන් අහන්නවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සදිනාදුරක සංයෝජන ගැන සංයෝජනය සසරට බැඳතමන කෙලෙස් කියන එක ගැන සංයෝජනය එතකොට සංයෝජන 10ක් ගැන කතා කරනවා. ඒ සංයෝජන භාවනාවේදී එක එක සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන අතරේදී සංයෝජන එකපාරම ඉවත් වීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සංයෝජන යම් දුරකට භාවනාවේ දියුණුවෙන්ම පඩු වෙලා එහෙමම නිවන් අවබෝධ වෙද්දී සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඔව් ඇත්තෙන්ම හොඳයි. ඔය අහන ප්‍රශ්නේ ඉතාම හොඳයි. ඇත්තෙන්ම කෙලෙස් වලට විවිධ නම් බුදුදහමේ කියනවා. ක්ලේශ කියනවා අපි, ග්‍රන්ථ කියනවා, ඕග කියනවා, යෝග කියනවා, නීවරණ කියනවා, සංයෝජන කියනවා, විවිධ පද තියෙනවා. යමක් එකට බඳිනකොට සංයෝජන කියනවා. හිත කිලුඩු කරනකොට ක්ලේශ කියනවා. ගැට ගන්නකොට ග්‍රන්ථ කියලා කියනවා. රළ පහරක් වගේ වෙනකොට ඕග කියනවා. යමක යොදවනවනේ යෝග කියලා කියනවා. ඔව් ආශ්‍රව. පල් කන්න ගතිය තියෙනවා නම් ආශ්‍රව කියලා කියනවා. ආශ්‍රව. මේ විවිධ නම් වලින් කෙලෙස් වලට නම් හඳුන්වනවා. ඒ සියලුම කෙලෙස් වල පදනම තමයි අවිද්‍යාව කියන එක. අවිද්‍යාවෙන් තමයි මේ සියලක්ම ඇති කරන්නේ. ඒ ඔක්කොමම එක අවිද්‍යාව නැමැති එකක් දුරු කරොත් ඔක්කොම දුරු වෙනවා. ඊට පස්සේ ඒක නැවත තුනකට බෙදෙනවා. ලෝභ දේශ මොහ කියලා. ඊට පස්සේ ඒකම නැවත පංච නීවරණ විදිහට පහක් හැටියට බෙදෙනවා. පංච නීවරණ වලටම තවත් අවිධර්ම දෙකක් එකතු වෙලා අවිද්‍යා නීවරණයක් දාලා නීවරණ හයක් කියනවා. දැන් ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහල වෙනකොට ලෝකයේ මිනිස්සු නීවරණ පහයි දැනගෙන ඉන්නේ. අවිද්‍යා නීවරණයක් ලෝකෙ මිනිස්සු හඳුනාගෙන නැහැ. ලෝකයේ පහල වෙන බුදුහාඳුරු කෙනෙක් නීවරණ හයක් දේශනා කරනවා. අපි බොහෝට නීවරණ හයක් අහන්නේ, අපි පංච නීවරණ විතරයි අපි අහන්නේ. අවිද්‍යා නීවරණයක් කියන එක තමයි ප්‍රබලම නීවරණය. ඊට පස්සේ ඒ නීවරණ ටිකම නැවත සංයෝජන 10ක් විදිහට දැක්වෙනවා. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනේ කැලේ 7500 දක්වා මේක විහිදෙල යනවා. විවිධ පදණම් වලින් මේවා විස්තර වෙනවා. සමහර ඒවා එකක් දෙකට බෙදෙනවා, සමහර ඒවා දෙකකට සම්බන්ධ වෙනවා. විවිධ විදිහේ බැඳිලා යනවා. මෙන්න මේ කැලේ සතුරින් සංයෝජන අතුරින් සංයෝජනය කියලා කියන්නේ සතරට බැඳ සමන දේ හැටියට සඳහන් කරනවා. අවිද්‍යාව නීවරණයක් විදිහට සලකනවා, තෘෂ්ණාව සංයෝජනයක් විදිහට සලකනවා. අවිද්‍යාවෙන් යථාර්ථය වසන් කරනවා. අවිද්‍යාවෙන් කාරණා දෙකක් කරනවා. එකක් තමයි යථාර්ථය වසන් කරන අන්ධ කරනවා, අනෙක් අතින් වැරදි දේ කරන්න පොළඹවනවා. එතකොට තෘෂ්ණාදියට කියන්නේ සංයෝජන කියලා. මේ සංයෝජන ගැන කියද්දී අපි උදේ සඳහන් කරා කළු හරකයි සුදු හරකයි උපමාව. පින්නතුනි ඇසවත් නෙවෙයි සංයෝජනය, බාහිර රූපයක් නෙවෙයි සංයෝජනය. මේ දෙක බැඳලා තියෙන කෙලෙසටයි සංයෝජනය කියලා කියන්නේ. ඇස කන නාසය ඉන්ද්‍රිය හයටම අපි කෙලෙස් කියලා කියන්නේ. හැබැයි ඇසේ පහළ වීම දුකේ පහළ වීම කියලා කියනවා. ඇස පහළ වෙන්නේ රූපය තියෙන තැනක. ඇසයි රූපයයි පහළ වෙන්නේ චක්කු විඥානයේ ක්‍රියාත්මක වෙන තැනක. ඇස තිබුණත් රූපය තිබුණත් විඥානයේ සම්බන්ධ නොවුනොත් මෙහෙම රූපයක් මෙහෙම ගියත් දැනෙන්නේ නැහැ අපට. ඒ නිසා විඥානය සම්බන්ධ වෙන්න ඕන. ඒත් එක්ක පංච උපාදාන ස්කන්ධයම ක්ෂණිකව හට ගන්නවා. තවත් විදිහකින් මේක 10ක් හැටියට කියනවා. ඇස රූපය, චක්කු විඥානය, ස්පර්ශය, ඊළඟට වේදනාව, ඊට පස්සේ එකෙන් ඇතිවන සිතුවිලි, චේතනාව, විතක්ක, විචාර, තෘෂ්ණා, මේ আদি වශයෙන් ආකාරයකට 10කට යනවා මේ හැම එකක්ම. මේ හැම එකම ලක්ෂණය තමයි පින්නතුනි සංයෝජන නිතරම ඇතිවන්නේ අවිද්‍යාවත් එක්ක. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා ප්‍රඥාවන්ත කෙනෙක් ලෝකේ ඉන්නවා නම්, ඔබ ප්‍රඥාවන්ත නම් ප්‍රඥාව බලන්නේ කොහොමද? බුදුදහමේ ඇරෙන ප්‍රඥාව බලන්නේ කොහොමද? හා බුදුදහමේ ඇරෙන ප්‍රඥාව බලන ප්‍රශ්න කීපයක් තියෙනවා. අහන ප්‍රශ්න කීපයක් තියෙනවා. යම් කෙනෙක් ධර්මඥානයෙන් යුක්ත කෙනෙක්ද කියලා අපට කෙනෙක් අපේ අවතක්සේට ලක් කරන්නේ නෙවෙයි. අපි ධර්මය කොච්චර දුරට කමන්ට් එකගෙනගෙන දහමක් ඉගෙන ගන්න තියෙද? යාට දහමෙන් පිට වෙන්න ඕනද කියලා අපි බලන්නේ එයත් සමග ධර්ම සාකච්ඡාවක් කළා. තුරන්නේ ධර්ම සාකච්ඡා කරද්දී කෙනෙක්ගේ බුද්ධිය බලන්නේ අපි පින්නතනේ කොයිතරම් දුරට ඒතනත්තා පංච උපාදාන ස්කන්ධය තේරුම් ගන්න දක්ෂකෙනද කියන මතයි. කෙනසා බුදුහාමුදුරුවෝ අභිඥා කියලා සූත්‍රයක දිවිස්තර කරනවා යම් කෙනෙක් ප්‍රඥාවන්ත කෙනෙක් නම් ඒ ප්‍රඥාවන්ත කෙනා නුවණින් දැනගත යුතු කාරණයක් කියනවා නම් ඒ ප්‍රධානතම කාරණය තමයි පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දැන ගැනීම කියලා. මේක තමයි බුදුදහමේ ඉහළම ග්‍රැජුවේෂන් එක. මේක හරියට මේකේ හට ගැනීම ස්වභාවය සියල්ලක්ම නේ රූපේ කිව්වොත් සාමාන්‍ය පේන රූපේ විතරක් නෙවෙයි. ඒ රූපය ඇසුරු කළ තියෙන සතර මහා භූත රූප, මනස ඇසුරු කළ තියෙන උපාදාය රූප, මේ සියල්ල ගැනම අපි රූපේ හේතුවත් එක්කම සතර ආහාරය ඇතුළු කබලින්කාර ආහාරය ඇතුළු මේ අපි දැනගන්නට ඕන. ඒ වගේම වේදනා ගැන දැනගන්නකොට සාමාන්‍ය සැප දුක් වේදනා විතරක් නෙවෙයි. ඈ වේදනාවට අදාළ ආහාරයක් තියෙනවා. ස්පර්ශ ආහාරය, ස්පර්ශ ආහාරයත් එක්කම අපි දැනගන්නට ඕන. ඊළඟට සංඥාව හඳුනා ගැනීම අපි දැනගන්නට ඕන. හඳුනාගන්නේ මොකක්ද කියන කාරණය සංඥාව කියන මිරිඟුවක් වගේ කියලා මෙන්න මේ සංඥාවේ ස්වභාවය මොකක්ද කියලා අපි දැනගන්නට ඕන. සංඛාර කියන්නේ සිතුවිලි පහළ වෙන්නේ කොහොමද කියන එක දැනගන්නට ඕන. විඥාණය, විඥානස්කන්ධේ විඥානාහාරය මොකක්ද කියලා දැනගන්නට ඕන. අපි යමක් අහනවා නම්, දකිනවා නම්, අත්දැකීමක් ලබනවා නම් කිසියම් අත්දැකීමක් අපේ ජීවිතයේ හිමස් කන්නාසාදීන්ද්‍රිය වලින් ලබනවා නම් ඒ ලබන හැම අවස්ථාවකදීම ලක්ෂණය තමයි මෙන්න මේ පහක හට ගැනීම. පංච උපාදාන ස්කන්ධය හට ගැනීමේ ප්‍රතිඵලයක් විදියටයි අපට රූපයක් පේන්නේ, ශබ්දයක් ඇහෙන්නේ, ගඳ සුවඳක් එන්නේ. එතකොට අන්න ඒ පංච උපාදාස්කන්ධය දැනගත්තොත් ඒ දැනගත්තු කෙනා ඊළඟ පියවරට යනවා. ඔහුට දුරු කරන්න කාරණයක් අහු වෙනවා, ප්‍රහේණ කරන කාරණයක් අහු වෙනවා. මේ අවබෝධය ලැබෙච්ච ප්‍රමාණයට ඒ තැනැත්තාගේ දුරු වෙනවා මොකද්ද? අවිද්‍යාවයි, භව තණ්හාවයි. මේ දැනුම ලැබෙන පමණට තමන්ගේ ළඟ තියෙන නොදැනීම කියන කාරණය දුරු වෙනවා. මොකද්ද නොදැනීම කියන කාරණය? එකක් තමයි කර්ම ඵල පිළිබඳව නොදැනීම. දැන් අපේ ජීවිතේ පිටපස්සේ තියෙන මහා බලවේගය තමයි කර්ම චක්‍රය. දැන් අපේ ජීවිතවල බොහෝ දේවල් වanı 160ක් විතර දේවල් ඉන්නේ කර්මයක් එක්ක. දැන් පංච නියාමයන් අනුගත්තොත් 120ක් විතරයි. නමුත් අනිත් ඒවට විවිධ විදියට කර්මයේ බලපෑම කරනවා. අපිට සමහර දේවල් වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් සමහර දේවල් බුදුවරයෙකුට වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. දැන් මේ පිනතු නහයතේ විදුඩුඩක කුමාරයා කියලා මුළු ශාක්‍ය වංශයක් ඝාතනය කළා. බුදුහාමුදුරු තුන් පාරක් උත්සාහ කළ මේ ඝාතනයෙන් වළක්වන්න. විදුඩුඩක කුමාරයා ඇවිල්ලා කොසරයිතුමාගේ පුතෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ඥාතීන් සමූහය මහානාම ශාක්‍ය ඇතුළු කීප දෙනෙක් හැරෙන්නට මුළු ශාක්‍ය වංශයක් සමූල ඝාතනය කළා. බුදුහාමුදුරු තුන් පාරක් උත්සාහ කළ වළක්වන්න. හතරෙනි පාරක් බැලුව වන්නවට බැලුව වළක්වන්න බැ. කර්මයක් සමූහයක්ම කරගෙන ආපු කර්මයක් මොන දෙන්න ඕන බුදුහාමර කියේ නැහැ තුන්වෙනි පාරෙන් පස්සේ. ඇත්තෙන්ම ආරම්භය ගැන කියද්දී ආරම්භ දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය ලෝකයේහි මේක ග්‍රහ ලෝකයක ආරම්භයක් තියෙනවා. එක කල්පයකදී දැන් අග්ගඤ්ඤ සූත්‍රයෙන් දැක්කනේ කල්පයකදී මේ ග්‍රහ ලෝකයක සත්‍යයන් ආරම්භ වෙච්ච හැටි. සත්‍යයන් කොහොමද මේ එක කල්පයක් තුල ග්‍රහ ලෝකයක් ආරම්භ වෙනකොට සත්‍ය ඇති වෙච්ච ආකාරය තමයි එකෙන් කියන්නේ අග්ගඤ්ඤ සූත්‍රය. හැබැයි ඒක මුල්ම ආරම්භය නෙවෙයි. තවත් ආරම්භයක් ගැන කියනවා. අවිද්‍යා නීවරණානම් කියලා බුදුහාම දේශනා කළා කියනවා. අනවතග්ගෝයන් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායිති කියලා. මහණෙනි මේ සංසාරයේ මුල කෙලවර මම පණවන්නේ නැහැ කියලා. පණවන්නේ නැහැ කියලා කියන්නේ බුදුහාමුදුර දන්නේ නැහැ කියන එක නෙවෙයි. බොහෝ දෙනෙක් හිතන්නේ බුදුහාමුදුර දන්නේ නැහැ, බුදුහාමුදුරට පේන්නේ නැහැ කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට නොපෙනෙන දෙයක් නැහැ, පේනවා. පණවන්න බෑ කියන්නේ මේක අපේ බුද්ධියට විශ්ය වෙන්නේ නැහැ ඒක. අපි වගේ සාමාන්‍යයට නෙවෙයි ඇත්තෙන්ම. බුදුහාමුදුරන් විතරක් ප්‍රඥාවෙන් දිනු වෙච්ච කැරුවත් හාමුදුරන්ටවත් විශ්යපතේ වෙන්නේ නැහැ මේක ඒකයි. ඒකයි. මේක කියලා කියලා ගිහිල්ලා මෙතන මෙතන මෙතන කියලා ගිහිල්ලා එක අසංඛ්‍ය කල්පයක් ගත්තා. එක අසංඛ්‍ය කල්පය අසංඛ්‍ය කියන සංඛ්‍යාවෙහි 1.40ක සංඛ්‍යාව. සාමාන්‍යයෙන් දැන් අපි කතා කරන සංඛ්‍යා මිලියනේ නේ, මිලියනට 0.6 නේ නේ. බිලියනේ ගත්තොත් බිලියනට 0.9යි. බිලියනේට මිලියනට 6යි. නමුත් මේ කියන අසංඛ්‍යයට 1.140ක සංඛ්‍යාව. ඒ කල්ප එවැනි කල්ප කල්පයක් තියෙනුත් ඉතාම දීර්ඝ කාලයක් කල්පත් අසංඛ්‍ය ගාන කාපස්සට කියන්න පුළුවන් මේක දිගට. කර්මයේ ආරම්භය. කියලා කියලා දිගටම කියාගෙන කියාගෙන ගිහිල්ලා පින්නතුනේ අසංඛ්‍ය කියන ගාන උනත් පින්නතුනේ. කල්පයක් කියන එකත් ඉතාම දීර්ඝ කාලයක්. මේ දීර්ඝ කාලයක් ඇච්ච කල්පත් අසංඛ්‍ය ගාන කාපස්සට යනවා. අසංඛ්‍ය කියන එකම සංඛ්‍යාව විතරක් ගත්තොත් පින්නතුනේ ඒ අසංඛ්‍ය කියන සංඛ්‍යාවට කඩදාසි කොළ තිබ්බොතින් මේ වගේ සාමාන්‍ය මට්ටමේ කඩදාසි කොළ පොළොවෙන්දන් තිබුණොතින් හඳ දක්වා තියන්න පුළුවන් අසංඛ්‍යයට කඩදාසි කොළ. ඒත් ඉතාම ටික කාලයක් කියලා අසංගෙන වෙන්නේ. බුදුහාඳුරු කෙනෙකුට වන්නම් කෙනෙකුට මේ ටික කිය කියන තිබ්බා. හැබැයි උට වෙන දෙයක් කරන්නවත් වෙන ධමයක් දේශනා කරන්නවත් වෙන්නේ නැහැ ඒකයි. ඒක කියලා කියලා ගිහිල්ලා ආරම්භය කියනකොට ආරම්භයේ නොපෙනෙන මට්ටමටම සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේ නොපෙනෙන මට්ටමට ඈත දිව යනවා. දැන් ගහක් බලන්න පින්නතුනි නේද? අපි කිමු අඹ ගහක් කියලා. අඹ ගහේ මුල් මැටිය කොහෙද කියලා හොයතින් පුළුවන් ද කියන්න? සතරක් කොහොන්නෑ මේ පේන එක බලන්නනේ. ආ. ඒක බුදුහාමුදුරේ දේශනා කළේ ඇත්තෙන්ම බුදුහාමුදුරේ ඒක අව්‍යාකෘත ප්‍රශ්න කියලා ප්‍රශ්න ගණයට අයිති කළේ ඒක. ඒක අව්‍යාකෘත කියලා ප්‍රශ්න වලට දැන් මේ බුදුහාමුදුරට උත්තර දෙන්න බැරි හින්දා නෙවෙයි. ඔව් බුදුහාමුදුර අප කෙරේ කරුණාවෙන්මයි. බුදුහාමුදුර දේශනා කරනවා පරිණාන සූත්‍රයේදී ආනන්දහාමුදුර දේශනා කරනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ පිරිනිවන් පාන කලින් අවසාන දේශනයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. බුදුහාමුදුර අහනවා ආනන්ද මොකක්ද අවසාන දේශනයක් කියලා. මම කියන දේවල් ටික ඔක්කොම කිසිම ආචාර්ය මුට්ටියක් නැතුව, ගුරු මුෂ්ටියක් නැතුව කියන දේවල් ටික ඔක්කොම මං කියලා තියෙන්නේ. නිවන් දකින්න ඕන දේවල් ටික ඔක්කොම කියලා තියෙන්නේ කියලා බුදුහාඳුර එක තැනකදී කියනවා. එහෙම කියන බුදුහාඳුර තව තැනකදී කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේලාත් එක්ක යනකොට සින්සපාවනේදී ඔය ඇක්ටේරිය පොළ ටිකක් අතට අරගෙන ආනන්ද මේ මහා ඇක්ටේරිය වනයේ බිම වැටිලා තියෙන පොළ ටික වගේ මං ඔබට නොදෙසපු කාරණා, දේශනා නොකරපු කාරණා. මේ ඇක්ටේරිය වනයෙන් මේ අතර ගත්තු පොළ ටිකක් වගේ සල්පියක් තමයි මං ඔබට දේශනා කළේ කියලා. ඒ නිසා මෙවැනි විශ්වයක යථාර්ථයක් ලෝකේ තියෙනවා. ඒක ඇත්තෙන්ම අපට හොයන්න ගියා කියලා අපට ප්‍රයෝජනයක් නෑ ඇත්තෙන්ම. අනිත් එක කතා කළා මේ ජීවිතය අවසන් වෙන මිසක් අරක අවසන් වෙන්නේ. බුදුහාම ඒක ලස්සන උපමාවක් කියනවා. හරියට මේ ප්‍රශ්න වලට අපි උත්තර දෙවීම හරියට යම්කිසි කෙනෙකුට උලක් ඇනිච්ච වෙලාවකදී, යම්කිසි කෙනෙකුට දරුණු ඊයකින් උලක් ඇනපු වෙලාවේදී ඒ උලෙන් පහර ලැබුව කෙනා කියනවා මේ උල අරගන්න දෙන්න බෑ, මේ උල ඉවත් කරන්න දෙන්න බෑ, මේ උල හදුවේ කවුද, මේ උලෙන් හැදුවේ මොන යකඩෙන්ද, මේ උල ඇන හැදුවේ මොන රටේද, මොකද්ද ලෝහේ, මේ ටික දැනගන්නකම් මම මේ උල ali අනින්නද අරගන්න දෙන්නේ නැහැ කියලා මම කියනවා. කියනවා වගේ අහන වගේ දෙයක් කියලා. අර කෙනාට මොකද වෙන්නේ? අර ටික දැනගන්න කලින් මරණයටපත් වෙනවා. අපටත් ඒ වගේ අපේ ඉතාම වේගෙන් ගත වෙන මේ ජීවිතයක් තියෙන බුදුහාමුදුරුවෝ දේශනා කළේ අර උල ඇන්න කෙනා උලේ තිබිද්දිම ධර්මයේ හැසිරෙන උත්සාහ කරන වගේ ඉක්මනටම මහන්සි වෙන්න ඕන මෙන්න මේ සක්කාය දිටිය දුරු කරගන්න කියලා. කාමරාගේ දුරු කිරීමටත් වඩා බුදුදහමේ අගය කළ තියෙන්නේ සක්කාය දිටිය දුරු කරන්න. මේ පංච උපාදානස්කන්ධය හට ගැනීම නිරුද්ධ වීම දැකලා ඒකෙන් නිදහස් වෙන උපරිම උත්සාහ කරන්න කියලා. බුදුහාමුදුරුවන්ට උනන්දු නොකළ තියෙන උන්වහන්සේ දන්නේ නැති නිසාවත්, උන්වහන්සේට පිළිතුරු දෙන්න බැරි නිසාවත් නෙවෙයි. බුදුදහම තුලත් පින්තුනේ නිතරම උත්සාහ කළ තියෙන්නේ වඩාත්ම අර්ථවත් දේශනා කළා. බුදුහාමුදුරුව තමයි මේ ලෝකේ කාල කළමනාකරණයෙන් ඉහළම කෙනා. දේශනා කරන්න පුළුවන් වටිනාම දේවල් ටික භාෂාවේ උපරිම වැදගත්ම වචන ටික භාවිතා කරමින් ලෝකයට ඉහළම යහපත සිදුවන කාරණා ටික බුදුහාමුදුරුව ලෝකයට දේශනා කළ තියෙන්නේ අපි කෙරෙහි කරුණාවෙන්මයි. අපිට ඊට වඩා පිනතුනේ ජීවිතයේ වටිනා දයක් ජීවිතේ ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒකාසකෙන් යම් කිසි මට්ටමකට අපි කර්මය දැනගන්නට ඕන, සසර දැනගන්නට ඕන. ඒක හරියි. බුදුහාමුදුරුව දේශනා කළා කර්මය ගැන හැකිතාක් දැනගන්න කියලා. හැබැයි අනිත් පැත්තෙන් බුදුහාමුදුරුව දේශනා කරනවා කර්ම විසි අචින්තයයි කියලා. යම් කිසි කෙනෙක් කර්මය අවසානට හිතන්න කියලා ගියොත් ඒ තැනැත්තා උම්මත්තකෙක් බවට පත් වෙනවා කියලා. ඒ කෙනාගේ සිත වික්ෂිප්ත බවට පත් වෙනවා. ඒ තරම් මේ කර්මය සංකීර්ණයි කියලා. කර්මයේ කෙලවරක් පින්නතුනි රහතන් වහන්සේ කෙනෙකුට පිරිසිදු දැනගන්න බෑ. ඒකයි. ඔව්. ඇත්තෙම සමහර කාරණා තියෙනවා. දැන් වරක් ඇත්තෙම මුගලන් හාමුදුරුවෝ ගිජකොට පර්වතේ නම් පහට බැහැලෙනකොට මුගලන් හාමුදුරුවෝ දැක්ක මුගලන් හාමුදුරුවෝ හෝ කච්චායන හාමුදුරුවෝ මට මතක හැටියට රහතන් වහන්සේ කෙනෙක් දැක්ක ගිජකොට පර්වතයේ පහල විශාල ප්‍රේතෙක් ඉන්නවා. මේ ප්‍රේතය දැකලා මුගලන් හාමුදුරුවන සිනා පහල වුණා. අනේ ස්වාමීන් වහන්සේලා වැයි ස්වාමීනි hina වෙන්නේ කියලා. ඒ hina වෙන කාරණේ දැම්මට කියන්න බෑ. දැන් අපි බුදුහාඳුරු හමු වෙන්න යන්නේ බුදුහාඳුර ළඟින් මගේ මොක අහන්න කියලා. බුදුහාඳුර ළඟින් මේ ස්වාමීන් වහන්සේ ලැහුවා ඇයි මුගලන් හාමුදුරුවනේ අර hina වුනේ කියලා. මුගලන් හාමුදුරුවෝ කියනවා ඉතාම විශාල ශරීරයක් තියෙන ගව් ගානක් විශාල ශරීරයක් තියෙන ප්‍රේතෙක් මම දැක්ක කියලා. ඇයි මේ බුදුහාඳුරුවේ ළඟදී දේශනා කළේ මේක? අනිත් ඇගේ ළඟදී කිව්වනම් කවුරුවත් පිළිගන්නේ අනිත් කවුරුවත් ඒක දැක්කේ නැහැ. බුදුහාඳුරුව මොකද දේශනා කළේ? බුදුහාඳුරුව කියනවා හරියට හරි මම ඕක දැක්කේ අද නෙවෙයි. මම බුදු වෙච්ච දවසේ ඕක දැක්කේ. මම අද වෙනතුරු කාටවත් කිව්වේ නැහැ. කිව්වට කවුරුවත් ඕක පිළිගන්නේ නැහැ කියලා. අද මට සාක්ෂිකාරයෙක් ඉන්න මමත් ඒක පිළිගන්නවා හරි ඕක කියලා. කෙනෙකුට විශාල ශරීර තියෙන සත්‍යයන් විවිධ විදිහේ කලවල සත්‍යයන් මේ ලෝකේ ඉන්නවා. නමුත් බුදුහාමරේ ඔක්කොම විස්තර කරන්න ගියේ නැහැ. ඒ මට්ටම් වලයි තේරුම් ගන්න පුළුවන් මට්ටම් වලයිදී ඒක දේශනා කළා තිනෝ මට්ටම තේරුම් ගන්න පුළුවන් මට්ටමට. නමුත් ඒ සියල්ලක්ම තේරුම් ගන්න පුළුවන් තත්ත්වයයි ඉඳලා නැහැ. ඒක තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක් විශේෂපති වෙන කාරණයක්. පින්නතුනි ඔව් තාපස්නේ තව දැනගන්න තියෙනවද කාරණා සංයෝජන ගැන? ඔව් සංයෝජන කියන කාරණේ ප්‍රධාන වශයෙන් දස සංයෝජනයක් ගැන සඳහන් වෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ද්වේෂය, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා. ඒතකොට මේ සංයෝජන 10න් ප්‍රධානම කරුණ හැටියට දේශනා කළේ සක්කාය දිට්ඨිය කියන කාරණේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපේ මේ ජීවිත අත්දැකීම තුළ තියෙන පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ තුල අපි නිතරම අපේ ජීවිතේ යැපෙන මට්ටමේ ඉන්නේ. රූපං අත්තතෝ සමනපස්සති, රූපවන්තං වාත්තානං, රූපස්මින් වාත්තානං අත්තනිවා රූපං කියලා. රූපය මගේ, නැත්නම් මම රූපවද්දයා, රූපය තුල මම ඉන්නවා, මම තුල රූපේ ඉන්නවා. ඒ වගේ වේදනාව සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහ ගැනම මේ තුල බැස්සගෙන අපි ඉන්න එක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් පින්වතුනි මෙන්න මේක දුරු කරන්න තමයි පටිච්ච සමුප්පාද සහිත ධමයක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ දේශනා කරන්නේ. පින්වතුනි කොහොමද දුක ඇතිවන්නේ? කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ? මෙන්න මේක තමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට දේශනා කරන අසිරිමත් ධම. පින්වතුනි අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ මොහොතේ මේ හේතු ටික තුලින් මේ වර්තමාන මොහොතේ මේක හදලා දීලා තියෙනවා. දැන් රූපය දැක්කම මේක ඇත්තට හිතෙන්නේ නැහැ අපට. සද්දේ නම් හිතා ගන්න පුළුවන්. දැන් බලන්න මේ සද්දේ. දැන් මේ සද්දේ ඇහෙනකොට බලන්න මේ සද්දේ ඇහෙන කලින් මේ සද්දේ මෙතන තිබ්බද? මේ සද්දේ ඇහුනට පස්සේ මේ සද්දේ ඉතුරු වෙනවද? මේ සද්දේ මේ මයික් එකට ආйтиද? මේ ශබ්දය කනට ආйтиද? මේ ශබ්දය මේ පෑනට ආйтиද? මේ හේතුරක නැතුව මේ ශබ්දයක් තියෙනවද? පින්නතුනේ මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ යථාර්ථයම තමයි අපි දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා මේ හැම දෙයකම යථාර්ථයක් මෙන්න මේක. අපි ඇසෙන් රූපයක් දකිනව නම් පින්නතුනි අපි ඇසෙන් රූපයක් දකිනව නම් ඒ රූපය කලින් මෙතන තිබුණා නෙවෙයි. දැන් අපි කාර් එක බලනකොට කාර් එක මෙතන තිබුණ නැහැ කියන කතාව නෙවෙයි මේ කියන්නේ. උදාහරණයක් ගන්න අපි කණ්ණාඩියක් ළඟට යනකොට අපි කණ්ණාඩියක් ළඟට යනකොටම අපිට කණ්ණාඩිය සහ රූපයක් පේනවා. අපි කණ්ණාඩිය ළඟට යන්න කලින් ඒ රූපය එක තිබ්බද? කණ්ණාඩියේ ළඟට යන්න කලින් ඒ රූපය තිබ්බේ නැහැ. කණ්ණාඩියට බලනවත් එක්කම ආලෝකයේ කණ්ණාඩියේ දර්පණය අපේ ඇස අපේ විඥානය ඇතුළු මේ සියලුම කරුණවල එකතුවකින් ඒ අවස්ථාවට මේ රූපය නිර්මාණය වුණා. සම්මුති සත්‍ය අනුව වාහනයක් තියෙනවා, ගෙවල් තියෙනවා, ඒවා තියෙනවා, ඒවා හරි. ලෝකයේ ඔක්කොම නීතිරීති මේ ඔක්කොම සම්පාදනය වෙලා තියෙන්නේ සම්මුති සත්‍ය මත පිහිටලා. බුදුදහමෙන් එකට නිග්‍රහ කරන්නේ නැහැ. බුදුදහමෙන් එක නැහැ කියන්නේ නැහැ. හැබැයි ඒ සම්මුති සත්‍ය යථාර්ථය නෙවෙයි. ඒ සම්මුති සත්‍ය ඉඳගෙන තමයි අපි සසර යන්නේ. ඒ සම්මුති සත්‍ය ඉන්නකම් බය වෙන්න දෙයක් නැහැ. නැවත ඉපදෙනවා. යා ඉපදෙන්නේ නැති වෙයි කියලා බයක් එහෙම ඇති කරගන්න ඕනේ නැහැ. ඒ සම්මුති සත්‍ය ඉන්නකම් දිගින් දිගටම ඉපදෙන්න පුළුවන් අපට. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළවල දේශනා කරන්නේ මේ සංසාර චක්‍රය අර සිඳලා නොවැ කියලා කියන්නේ මේක ඉදිරියට නොයන විදියට ප්‍රතිකර්ම කරන එක. අන්නේ ප්‍රතිකර්ම කරද්දී අපට අපි දක්ෂයන් කරන්නයි බුදුහාමුදුර ධර්ම දේශනා කළේ. මේකට කියනවා ආයතන කුසලතාවය කියලා. ආයතන කියන්නේ මොනවද? යමක් නිෂ්පාදනය කරන දේවල්. රූප නිෂ්පාදනය කළ දෙන්නේ කොහෙන්ද? ඇහෙන්. ශබ්ද නිෂ්පාදනය කළ දෙන්නේ කොහෙන්ද? කණෙන්. මේ වගේ ඉන්ද්‍රිය හයක් තියෙනවා. මෙන්න මේ ආයතනය කියන දේ පහළ වෙන්නේ හටගන්නේ අන්න ඒ රූප ශබ්ද ආදී අරමුණු තියෙන තැනකයි. විඥානය පහළ වෙන මොහොතේ තමයි මේක ක්ෂණිකව ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්නේ. පින්නතුනි මේකට බුදුදහමේ ඉතාම වටිනා වචන කීපයක් කියනවා. මේකට කියනවා අබුත්වා සම්බුතං පුත්වා නබවිස්සති කියලා. අතීතේ නොතිබී මෙතන හටගත්තා. හටගත්තු මේ දේ අනාගතේහි නබවිස්සති. අනාගතයට යන්නේ නැහැ. පින්නතුනි මේ වාක්‍ය මට හිතෙන්නේ සම්බුද්ධ ශාසනයේ පටිසෝම්පාදය ගැන තවත් විග්‍රහයක් තියෙනවා. අස්මින් සති දං හෝති, අස්මින් අසති දං හෝති, යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං ආදී පටිසෝම්පාදය කියන තවත් ධම්ම හුඟක් බුදු දහම තුළ තියෙනවා. මට නම් හිතෙන්නේ සියලුම පාඩ අතරින් පින්නතුනි මෙන්න මේ අබුද්වා සම්බුතං හුත්වා නබවිස්සති කියන පාඩය තරම් වටිනා පාඩයක්. මගේ පුද්ගලික අදහස මම නම් තවත් දකින්නේ නැහැ. පින්නතුනි මේ පාඩය අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි. තේරුම් ගැනීමත් ටිකක් මහන්සි වෙන්නට ඕනේ විතරක් නෙවෙයි. තේරුම් ගැනීම දෙවෙනි එකක්නේ. මේ පාඩය අහන්නට ඔබේ කන් දෙක නැඹුරු වෙන මේ අවස්ථාව ඔබ සසල කරපු මහා පින කානිසංශය. පින්නතුනේ, මේ ආනිසංශයේ ප්‍රතිඵල විදිහට තමයි අපිට මේ ධර්මය ලැබෙන්නේ. එනිසා දැන් අපි මේ අත්දැකීමක් ලබනවා නම් ඒ ලබන්නේ පින්නතුනේ අතීතයෙන් මෙතෙන්ට ඇවිල්ලා නෙවෙයි. හැබැයි එකෙන් කියන්නේ අතීතයේ බලවේගයක් බලපෑමක් නැහැ කියලා කියන්නේ නෑනේ. වරදවා තේරුම් ගන්න එපා. දැන් මේ මතයේ වරදවා තේරුම් ගත්තොත් කෙනෙක් වෙන්න පුළුවන් කර්මයක් එහෙනම් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. කර්මයක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එහෙම ප්‍රතික්ෂේප කරොත් ඒක අන්තියක්. ඒක බුදුදහමෙන් බැහැරට ගිහිල්ලා. කර්මේ නැහැ කියනවා නෙමෙයි මේ. කර්මයේ බලපෑමක් තියෙනවා. කර්මයේ සාමාන්‍ය උපතකට විතරක් නෙවෙයි පින්නතුනේ. ආත්ම භාවයේ මිනිස්සෙක් වෙලා තැන් මිට යම් කිසි තැනකට අනතුරක් වෙලා තිබුණා නම් ශරීරේ මේ ආත්ම භාවය ඉපදෙනකොට ඒකේ ලපයක් තියෙනවා ඇඟෙහෙම. ඒ තරම් බලපෑමක් තියෙනවා කර්මය. ඒක බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකත් කියද්දි තමයි මේ කියන්නේ. ඒ පදනමත් ඉඳගෙන තමයි කර්ම සිද්ධාන්තය මේ විස්තර කරන්නේ. පින්නතුනේ, කොහොමද මේ කර්ම සිද්ධාන්තය එන්නේ? කර්ම සිද්ධාන්තය යන්නේ මේ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන මේ ස්වභාවය, මේ චිත්තචෛතසික ස්වභාවය එකක් නිරුද්ධවන්නේ ඊළඟ දෙයට යම් කිසි බලවේගයක් කළා. කර්මයේ වශයෙන්, තෘෂ්ණා වශයෙන්, අවිද්‍යාව වශයෙන්, නිබ්බති දක්ෂණ නොදෙනීම වශයෙන් බලපෑමක් කළා. ඊළඟ සිතුවිලට ආධාරයක් කළා. එතනම ඒ හේතු දෙක නවතිනවා. එතනින් මෙතෙන්ට කිසිවක් එන්නේ නැහැ. මොකද අර සිතම මෙතෙන්ට එනවා කියලා කිව්වොතින් බුදුදහමෙහි පටිසම්පාදයට හේතුඵල ධමයට අනිත්‍යතාවයට ප්‍රබල අභියෝගයක් එනවා. බුදුදහමේ කර්ම සිද්ධාන්තය විස්තර කරන්නේ අනිත්‍යතාවය පටිසම්පාදය මත පිහිටලයි. ඒ නිසා කර්මයේ බලපෑමක් අපට තියෙනවා තිබුණට හැම මොහොතකම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය හරහා හටගෙන නිරුද්ධ වෙන ලෝකයක් මේ තියෙන්නේ. එනිසා මෙන්න මේක දකිනකොට පින්නතින අපි දන්නවා ඇසෙන් රූපයක් දැක්කා කියලා කියන්නේ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන අත්දැකීමක්. නමුත් ඒක නිරුද්ධ වුණාට අපේ තියෙන අවිද්‍යාව සූදානම් නැහැ ඒක නිරුද්ධ වුණා කියලා දකින්න. කවුරු හරි බැන්නනම් බැනපු එක දැක්ක ගමන් මායි දන්නව මේ අහවලා බැනපු කෙනා තමයි හොයන්නේ කියලා. එතකොට අපි යන්නේ අර අතීතයේ නිරුද්ධ වෙච්ච අත්දැකීම ආයි නැවත ඉස්මතු කරගෙන ආයි මනෝවිඤ්ඤාණයෙන් අරගෙන මනසයි ධර්මාරම්මන විදිහට අරගෙන ආයි අලුතෙන් මනෝවිඤ්ඤාණයක් මේෂණයක හටගත්ත මිසක් අර සෝත විඤ්ඤාණයට නැවත ගියා නෙවෙයි ඒක. ඒක මනෝවිඤ්ඤාණයෙන් නැවත මෙතන අලුතෙන් හටගත්තු එකක් තමයි වෙන්නේ. නමුත් බැනපු කෙනෙක් එනකොටම අපට අර බැනපු එක එහෙම මතක් වෙනවා. අපි හිතන් ඉන්නේ දන්නේ නැති නිසා දැන් මේ සෝත විඤ්ඤාණයෙන් ආවා කියලා. සෝත විඤ්ඤාණයෙන් ආව නෙවෙයි. සෝත විඥානේ නිරුද්ධකදී මනෝ විඥානේ නැවත ඉස්මතු කළා දීලා වර්තමානයේ මේක ගේන ගතියක් තියෙනවා. එතකොට මෙන්න මේක තමයි අපි පින්නතුනි සසරට යන්නේ. අපට හරියට මේ හේතුඵල ධම දැකලා සංසාර චක්‍රයෙන් මිදෙලෙනවා කියලා කියන්නේ. අපිට ඇහැ ඉදිරියට රූපයක් එනකොටම මේක මේ මොහොතේ හටගන්න අත්දැකීමක් කියලා දැක්වෙතින් අපිට ඒ දැකපු දේ කලින් දැකපු මතකයේ සිහි කරගන්න පුළුවන්. ඒකේ වරදක් නෙමෙයි මේ කියන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් කවුරු හරි ඉස්සරහට එනකොට හඳුනා ගන්නවා. බුදුහාමුදුරුව එනකොට හඳුනා ගන්නවා. දායකයෙක් එනකොට හඳුනා ගන්නවා. රහතන් වහන්සේ ගම් එනවා නම් හඳුනා ගන්නවා. සරියුත් හාමුදුරුව තමන්ගේ අම්මට බණ කියන ගෙදරට ගියා. බුදුහාමුදුරුව අම්මට බණ කියන තවතිසාදී විලෝකෙට ගියා. මොගලන් හාමුදුරුවයි සරියුත් හාමුදුරුව ඊට කලින් ආත්ම භාවයක අම්ම කෙනෙකුට පින්කම් කළ පිණුත් අනුමෝදන් කළා. ඒ සම්මුති සත්‍ය නොවේදේ කරන ගමන් දන්නවා අනිත් අතින් මේ චිත්තචෛතසික හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් මේ තියෙන්නේ කියලා. දැන් අපට gedara sihipat wenakota tamange daruwa sihipat wenakota ඒ sihipat වෙන මොහොතෙම හරියට taman දැක්වතින් tamange මේ මනසයි මේ මොහොතේ හටගත්තු මනස හා ධර්මාලම්බන එකතු වෙලා දැන් මේ මනෝවිඥාණය මේ මොහොතේ හටගත්තු දෙයක් කියලා දැක්වෙතින් පින්නොතිනි දරුවා සිහි කරන්න පුළුවන්. නමුත් දරුවාගේ ලෝකයට නැවත අපි යන්නේ නැහැ. දරුවාත් එක්ක නැවත ඉපදෙන මානසිකත්වයක් අපි නැහැ. දැන් අපි ඉන්න මානසිකත්වයේ තුල පින්නතුනි ගෙදර මතක් වෙනකොටම අපි ගෙදර ඉන්නේ අපි. ගෙදර මතක් වෙනකොටම ගෙදර ඉන්නවා කියලා කියන්නේ පින්නතුනි බය වෙන්න දෙයක් නැහැ මැරුණොත් එහෙම. ගෙදර හැම වෙන්නේ නැහැ ගෙදර Tamanට තාමත් තියෙනවා. තින්කම් කළා හිටියොත් ගෙදර හොඳ දෙවි කෙනෙක් වශයෙන් ඇවිල්ලා හරි ගෙදරම මනුස්ස ලෝකේ ලස්සන කුමාරයෙක් වශයෙන් ඉපදෙන්න හරි පුළුවන්. පින අඩු වුණොත් පල්ලෙහා තැනක ඉඳගෙන හරි ගේනන් Tamanට නැති වෙන්නේ නැහැ. නැත්තම් වෙන බලවේගකින් හරි ගේ අල්ලගෙන ඉන්න දිගටම බය වෙන්න දෙයක් නැහැ. හැබැයි Taman මනසින් හරියට තේරුම් ගත්තොත් දැන් මේ සිහි කරන්නේ මනසයි කියලා Tamanට gedara සිහි කරන්න පුළුවන් ඕනෙලාක. නමුත් නැවත Taman භවයට යන්න සූදානම් නැහැ. Taman භව චක්‍රයේහි අර සිඳලලා ඉන්නවා කියන්නේ මේකයි. මේක මරණාසන්න මොහොතේ විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජීවිතයේ තමන් අවබෝධ ලැබෙච්ච මොහොතේ පටන්ම වේගෙන් මේක තමන් වඩන්නට ඕන. වඩලා වඩලා මෙහි ප්‍රතිඵලයක් විදියට මේ මොහොතේ අපට මාර්ගඵලවලට පත් වෙන්න බැරි වුණත් අවසාන මොහොත දක්වාම හරි අපි සියෙන් හිටියොතින් අවසාන මොහොතේ හරි අපි දක්ෂ වෙනවා මේක හිතට ගන්න. ඇතැම් විට සමසීසී කියලා පුද්ගලයෙක් ගැන සඳහන් වෙනවා මරණයත් නිවනත් දෙකම එක අවස්ථාවේ සිදුවන පුද්ගලයෙක් ගැන කියනවා. ඒ මොහොතකට අපිට පත් වෙන්න පුළුවන් නැත්නම් වරම් භාග්‍ය සංයෝජන ප්‍රහිණ කළ අනාගාමී කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම බැරුණොත් අඩුම ගානේ මුළු සංයෝජන තුන දුරලලා සක්කාය දිට්ඨි දුරුකල අඩු ගානේ නැවත දුගතියකට නොයන මට්ටමට හරි අපේ ජීවිතය සකසා ගන්නට අපට හැකියාව තියෙනවා. අපි මේ මානසිකත්වයෙන් නිතරම සිහි කරන්න සූදානම් නම් අනිත් දේ තමයි පින්නතුනි අපි දන්නව දරුවෙක් ගැන සිහි කරනකොටම අපි සිහි කරන්නේ තමන්ගේ මේ මනස කියන එක දන්නකොටම අපි දරුවා වයසට යනකොට දරුවා ලෙඩ වෙනකොට ඒ ලෙඩවීම තුලින් හටගන්න දුක් ටික අපට එන්නේ නැහැ. දරුවට ප්‍රතිකාර කරනවා. දරුව ඉගෙන ගන්නව නම් දරුවට උදව් කරනවා. දරුව විවාහ වෙනව නම් දරුවගේ විවාහ කටයුතු කළ දෙනවා. නමුත් ඒ දරුවා නිසා ඇති වෙන දුක් ටික තමන්ට එන්නේ නැහැ. ඒ දුක් ටිකෙන් තමන් මේ පැත්තෙන් නිදහස් වෙලා ඉන්නේ. දරුවගෙන් විතරක් නෙවෙයි පිනතුණි. දැන් අපි වයසට යනකොට දැන් අපි ලෙඩ වෙනකොට මම වයසට යනවා මම ලෙඩ වෙනවා කියලා මේ ශරීරය දැන් මගේ කරගෙන දැන් මේ ඉන්නේ. පින්නතුනි මේ යථාර්ථය තේරුම් ගත්ත කෙනා රූපස්කන්ධයෙන් නිදහස් වෙලා විතරක් නෙවෙයි සතර ඉරියෝයෙන් මෙයා නිදහස් වෙලා කාලය අවකාශ දෙකෙනුත් නිදහස් වෙලා යා මනස තේරුම් ගන්න මට්ටමට එනකොට එයා මේ පරිහරණය කරන රූපයේ වයසට යනවා. නමුත් ඔහු තමන් වයසට යන්නේ නැහැ. තමන් වයසට යන්නේ නැහැ. මේ අවබෝධයත් එක්ක ඉන්න කෙනා පින්නතුනේ අපි අනිත්‍යතාවය දකිනවා කියලා කියනවා. දැන් අපි අනිත්‍යතාවය දකින්නේ මොකද? දැන් යම් කිසි දෙයක් අනිත්‍ය වෙනකොට දැන් අපි කිව්ව මේ ගෙදර කැඩිලා යනකොට අපේ හිතේ කලකිරීමක් ඇති වෙනවනේ. අපේ දැන් කලකිරීම ඇති වෙන්නේ මේ කැඩිලා යන ගේත් එකනේ. ඇත්තෙන්ම අනිත්‍යතාවය කියලා කියන්නේ පින්නතුනේ අනිත්‍යතාවයට ලක්වන දේත් එක්ක නෙවෙයි අපි යමනාප වෙන්නට ඕන. අනිත්‍යතාවය කියන ධර්මතාවයත් එක්ක දැන් අපේ දරුවෙක් වයසට යනවා නම් අපේ අම්මා තාත්තා මැරෙනවා නම් අනිත්‍යතාවයට ලක් වෙනවා නම් අපි අම්මා තාත්තාත් එක්ක යමනාප වෙනවද? අපි අම්මා තාත්තාත් එක්ක යමනාප වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්නේ මේ යථාර්ථය මේ ශරීරයට වෙන මේ ධර්මතාවය අපි තේරුම් ගන්නේ. එතකොට ධර්මතාවයේ තේරුම් ගන්නකොට කොහොමද ඒකට ලක් වෙන දෙයක් කියලා ගැන ඇති වෙන අනුකම්පාව. අමනාපයක් නෙවෙයි. ධර්මතාවය ගැනදී මොකද වෙන්නේ? ධර්මතාවය තමන් අවබෝධ කරන දියක් බවට පත් වෙනවා. දැන් අනිත්‍යතාවය අවබෝධ කරගන්නට ඕන. අනිත්‍යතාවය අවබෝධ කරගන්නකොට අපි අනිත්‍යතාවයත් එක්ක අමනාප වෙනවද? අනිත්‍යතාවය තමයි අපේ හොඳම යාළුව බවට පත් වෙන ඊට පස්සේ. ඇයි අපි කලින්ම දන්නව දකින්න දේ මේ ලස්සන දේවල් වල අනිත්‍යතාවය එයා නුවණින් දකිනවා. එතකොට මෙයා ජීවත් වෙන අනිත්‍යතාවය මිතුරා කරගෙන. ඇයි එයා කලින්ම මේ දන්නව මේක යථාර්ථය කියලා. එතකොට අනිත්‍යතාවයට එයා මුහුණ දෙන්න කලින්ම සූදානම්. අනිත්‍යතාවයට ලක් වෙන අය කෙරෙහි ස්වාභාවික දෙයක් ඇති වුණොත් ඒ ගැන සංවේග ඇති කරගන්නවා. දරුවෙක් වගේ ඥාතියෙක් ඇති කරගත්තොත් අනිත්‍යයට වචන වල අනේ මේ දන්නේ නැති නිසා මෙයා තමන්ගේ ශාරීරික අනිත්‍ය බව දන්නේ නැති නිසා තමන්ගේ කරගෙන දුක් විඳිනවා කියලා එයාට අනුකම්පාවක් ඇති වෙන්නේ. පින්නතුනේ ඊට පස්සේ මෙයා දකින හැම දෙයක් තුලින්ම මෙයා අනිත්‍යතාවය දකිනවා. ලස්සන රූපයක් දකිනකොටම දැන් බුදුහාමුදුරු සඳහන් කරන එක්තරා අවස්ථාවකදී යම් කෙනෙක් රූපයක් පිළිබඳව පුද්ගලයෙක් පිළිබඳව රාගයක් ඇති වෙනවා නම් අවුරුදු 16 ක විතර කෙනෙක් ගැන රාගයක් ඇති වෙනවා නම් ෂණිකව බලන්න ඒ අවුරුදු 16 කෙනා ටිකෙන් ටික වියපත් වෙලා වයසට ගිහිල්ලා දරුවෝ හදලා ඇල්ලෙඩ වෙලා දිරාපත් වෙලා ඇඳට වැටිලා මිය ගිහිල්ලා මරණයෙන් පස්සේ නවසීවතිකටපත් වෙලා ඇට කැවිලි තැන් තැන්වල විහිදෙලා ටිකෙන් ටික වැලි වෙලා දූවිලි වෙලා යන ෂණිකව බලන්න බලනකොටම ඒ පිළිබඳව තියෙන රාගයේ ෂණිකව නැති වෙනවා කියලා. අනිත් පැත්තෙත් බලන්න රිවයින් කරලා මේ පැත්තත් බලන්න මව කුසෙට ගිය කාලෙත් බලන්න ඕන. ඒ කෙනාම මව කුසේ හිටිය කාලේ බලන ටික ටික. පොඩියම කාලේ විඥානේ බැසගත්තු තැන ඉඳන්ම පොඩ පොඩ වර්ධන වෙච්ච ඇවිල්ලා ටික ටික ලස්සන වෙලා මෙතෙන්ට ලස්සන එකක් පෙන්වලා දුන්න ආයෙ ටික ටික පල්ලෙහාට යන හැටි බලන්න. පින්නතුනි ලෝකය ගැන අපි පිළිකුලක් නෙවෙයි ඇතිවන්නේ. ලෝකයේ පිළිබඳව විරාගයක්, ලෝකයේ පිළිබඳව අවබෝධයක්. අවබෝධය ඇති වෙන්නේ නැති වෙන්නේ මොකද්ද වෙන්නේ පින්නතුනි? හිතේ දුකක්ද? හිතේ තියෙන දුකක් නැති වෙනව අපට. දැන් අපි කෙනෙක් ලස්සන නම් විතරයි අතපත ගන්නෙ නේද? දැන් ලස්සන ළමයෙක් හොඳට කුමාරයෙක් වගේ දිව්‍ය කුමාරයෙක් වගේ ඉන්නවා නම් එයා ඉඹිනවා වඩා ගන්නව නේද? ආදු දෙනව නේද? ඇතැමිට ආබාධිත ළමයෙක් බොහෝම ඇඟේ කුෂ්ඨයක් ඇති ළමයෙක් දැක්කම මොකද වෙන්නේ? පැත්තවත් බලන්නේ නැහැ නේද? නහයත් වහ ගන්නෝනේ. පින්නතුනේ මේ අවබෝධය ලැබිච්ච කෙනා අර ලස්සන ළමයා දිහා වැඩිය බලන්නේ අර කුස්තේ හැදිච්ච ළමයට පිහිට වෙන්න යන අය. එයා ඇතමිට වඩා ගන්න අය. සාමාන්‍ය කෙනා නিত্য සබාත්ම සුඛ වශයෙන් දකින ලෝකයේදී අර ලස්සන ළමයා පස්සේ ගිහිලා රාගය ඇති කරගන්න ලෝකයේ මේ අවබෝධය ලබාගත්තු කෙනා කොහෙට යන්නේ? අර අසරණ දරුවාට පිහිට වෙන්න යන්නේ. ඒ දරුවගේ ළඟ වැඩිපුර කාලයක් යා ගත කරනවා. තමන්ගේ ස්වාමි බහර යාමට දැන් අපි ගරු කරන්නේ සලකන්නේ ආදරය කරන්නේ රූපේ ලස්සනට තියෙන කාලේ තමයි බොහෝ විට නේද? ඇතැම් වෙලාවට ලස්සනට ඉන්න කෙනෙක් විවාහ වෙන්නේ ඔක්කොම ගිවිසගෙන ඉන්නකොට බැරි වෙලා කනතුරක් වෙලා මූණ හැම පිච්චල ගියොත් මොකද වෙන්නේ? අයියෝ විවාහ වෙන්න බෑ කියලා කියන ඊට පස්සේ. නමුත් මේ අවබෝධය ලැබුවේ කෙනෙක් කොහොමද කලින් හැම තීරණයක් කළා කිමුනොත්? ඒක නා කලින්ටත් වඩා අර කෙනාට ආදරය කරනවා. කලින්ටත් වඩා සලකනවා යාට. මොකද එයාට වටින්නේ මේ වෙනස් වෙන රූපයට වඩා ගතිගුණ ටික. මේ අවබෝධය තියෙන කෙනා ඕනොන් එක සම්බන්ධ වෙන්නේ රූපයේ සම්බන්ධ විතරක් එක නෙවෙයි. සම්බන්ධ වෙන්නේ තනි කරම ගතිගුණත් එක්ක. එයා සමීප වෙන්නේ ධර්මයත් එක්ක පුද්ගලයන් එක්ක. ධර්මයත් එක්ක සමීප වෙච්ච ඇත්ත එක බයක් නැහැ. නැහැ ටෙලිෆෝන් කරේ නැහැ කියලා හෝ ආන්සර් කරේ නැහැ කියලා අමනාපෙන් නැහැ නේ කට්ටිය. ඒ අය ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඊයගේ මිත්‍රත්වයේ බොහෝ දිගු කලක් තියෙනවා. මොකද මේ බාහිර පේන රූපයට වඩා ඉක්මවල ගිය අවබෝධාත්මක සම්බන්ධතාවයක් ඒ ඇත් එක අපේ තියෙන්නේ. ඉතින් පින්නතුනි අප මේ සඳහන් කළේ ලෝකයේ පහළ වෙන දාර්ශනිකයන්, චින්තකයන්, විද්වතුන්, ආගමික නායකයන් සියල්ලක්ම ලෝකයට දේශනා කරන දහම එක පැත්තකට දාන්න පුළුවන්. ඒ සියලුම දහම් වලින් ලෝකයට මොකද දේශනා කරන්නේ? අපි ඉපදෙන්න කලින් ලෝකයේ තිබුණා. කලින් තිබිච්ච ලෝකයක අපි ඉපදුණා. අපි මැරිලා ගියාට පස්සේ ලෝකේ ඉතුරු වෙනවා. එහෙම සම්මුති සත්‍යය ගැන බුදුදහමේ කියනව නැත්තේ නෑ. සාමාන්‍ය පොඩි දෙයක් නෙවෙයි. පින්නතුනේ ත්‍රිසහස්‍රී චතුසහස්‍රී ලෝක ධාතු කරා විස්තර කරන බුදුදහමේ. ඒව නැත්තේ නෑ, ඒව ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒව විස්තර කරන ගමන් බුදුදහමෙන් කියන සුවිශේෂී ඥාන සම්භාරයක් තියෙනවා, දැනුමක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. ඒ තමයි ලෝකයේ පහළ වෙන්නේ කොහොමද? ඇසේ පහළවීම ලෝකයේ පහළවීම, කනේ පහළවීම ලෝකයේ පහළවීම, අපේ ඉන්ද්‍රියටිකේ පහළවීමම තමයි මේ ලෝකයේ පහළවීම කියලා කියන්නේ. හැම මොහොතකම හටගන්න, නිරුද්ධ වෙන, පහළ වෙන ලෝකයක් මේ තියෙන. මේ අවබෝධය ලබන්න ලබන්න පින්නතුණිය අතීතයේ දුවන ගතිය, අනාගතයේ දුවන ගතිය අඩු වෙනවා. මේ මොහොතේ හේතුඵල ධමෙහි හටගෙන නිරුද්ධ වෙන ගතිය හැම තැනම එයා දකිනවා. එයාට හැරෙන හැම පැත්තකම දකින්නේ, පේන්නේ, අහන්නේ, ගඳ සුවඳ දැනෙන්නේ, ස්පර්ශ ලබන්නේ, රස දැනෙන්නේ, සිතෙන්නේ හැම මොහොතෙම මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ලෝකයක් යට තෙන්නේ. ඒ වෙන ලෝකයේදී අනිත්‍යතාවය ඉක්මවල ගිහිලා තියෙනවා. එයා අනිත්‍යතාවයෙන් එයා පහර කන්නේ නැහැ. එයා අනිත්‍යතාවයෙන් වෙන දුක් ටික යට එදාට එන්නේ නැහැ. එයා අනිත්‍යතාවයේ ජීවිතය කරගෙන තියෙනවා. අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? සාමාන්‍යයෙන් ලෝකයේ අනිත්‍යතාවය කියලා කියන්නේ මේ කැඩිලා බිඳිලා යන දේ තමයි අනිත්‍ය කියලා කියන්නේ. නමුත් බුදුදහමෙන් අනිත්‍ය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. බුදුදහමේ අනිත්‍යතාවයට පදනම වෙන පරිසම්පාදය අස්මින් සති දන් හෝතේ, අස්මින් අසති දන්න හෝතේ. නාම රූප පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්ස නිරෝධා ඉමං නිරුද්ධති කියන පදනමයි බුදුදහමෙන් කියන්නේ. මේ හේතු ටික තියෙනකොට ලෝකයේ තියෙනවා. හේතු ටික නිරුද්ධ වෙනකොට ලෝකේ නිරුද්ධ වෙනවා. යමක් පේනකොට දන්නව මේ මොහොතේ හැටි වුණා, එතනම නැති වුණා. හට ගන්නකොට, ශබ්දයක් අහනකොට මේ හැමදේම මෙයා දකින කෙනෙක් බවට පත් වෙනවා. මේක දකින්න පින්නතුනි පළවෙනි පියවර තමයි සුතමේ ප්‍රඥාවෙන් තමන් අහලා දැනගන්නට ඕන. සුතමේ ප්‍රඥාවෙන් අහපු දේ හැම දෙයක් කරනකොට මේක මතක තියාගෙන වැඩිපුර හිතන වාර ගන්න වැඩි කරන්නට ඕන. ඒ හිතන වාර ගන්න වැඩි කරනවත් එක්කම පින්නතුනි මේ විදර්ශනා නෝන දකින්න නම් යා දන්නවා හිත සමාධිමත් කරන්නට ඕන. හැකිතාක් දුරට යා ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාදී භාවනා කමටහනක් යා නැවත නැවත යා වඩනවා. සමත වඩනකොටත් යාගේ හිතේ ලොකු සතුටක් ඉනේ. මොතේ කිසිම දුකක් ඔහුගේ හිතට එන්නේ නැහැ. ඔහු හිත තැම්පත් කර කර සමාධි සුවය විඳින ගමන් එකම වෙත්ත හිතින් මේ අනිත්‍යතාවය යා විටින් විට බලන කෙනෙක් බවට පත් වෙනවා. එයා සමද පූර්වංගම විදර්ශනාවෙන් හරි, විදර්ශනා පූර්වංගම සමතෙන් හරි, සමත විදර්ශනා යුගනන්දව හරි, මාරුවෙන් මාරුවට හරි මෙයා නිතරම බලන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි මේක බලන්න බලන්න මොකද්ද වෙන්නේ? මේක බලන්න බලන්න අපේ තියෙන අවිද්‍යාව ටිකෙන් ටික අඩු වෙනවා. අවිද්‍යාව අඩු වෙන මට්ටමට සංස්කාර අඩු වෙනවා, විඥාන අඩු වෙනවා, පටිසම්පාදී අංගවල තියෙන සසරට යන මේ රාමුවේ දන්වැල් ටිකේ තියෙන ශක්තිය ටිකෙන් ටික දුර්වල වෙනවා. දුර්වල වෙල පින්නතුනේ අපට බාහිරින් එන තියෙන දුක් ටික එන්න එන්නම අඩු වෙන්න ගන්නවා. බාහිර රූප වෙනස් වෙනකොට, ශබ්ද වෙනස් වෙනකොට අපි දුක් වෙන ගතිය එන්න එන්න මඩ වෙනවා. මෙහි සම්මා දිට්ඨිය වැඩි වෙලා විද්‍යාව පහළ වෙන්න තමන්ගේ ඉන්ද්‍රිය ටික ප්‍රසන්න වෙනවා, ඉන්ද්‍රිය දියුණු වෙනවා, ආයතන දක්ෂයෙක් බවට පත් වෙනවා, කුසලය ප්‍රබල වෙනවා, බාහිර මත යැපෙන ගතිය ටිකෙන් ටික වෙනස් වෙනවා. බාහිර කෙනෙකුට රූපයක් වෙනස් කළා, ශබ්දයක් වෙනස් කළා, ගඳ සුවඳක් විඳලා වෙනස් කළා, අපිව අල්ල ගන්න රවට්ට ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් පොඩි ගුණකතනයක් කරලා අල්ල ගන්න පුළුවන් අපිව. ඈ පොඩි දෙයක් දීලා සල්ලි කොර ටිකක් දීලා අල්ල ගන්න පුළුවන් දැන්. ඈ හොඳ සුවඳ එකක් දීලා, සුවඳ විලුම් එකක් ගෙනල්ලා දීලා අල්ල ගන්න පුළුවන්. නැත්තම් ශරීරයේ ආලේපණය කරන දියක් කොණ්ඩ පාට ගන්න එකක් මොකක් හරි දීලා දැන් අල්ල ගන්න පුළුවන්. පින්නතුනේ මේක දිනුවෙන එහෙම අල්ල ගන්න බැරි වෙනවා අපි. ඊට පස්සේ සතුට තියෙන මේ අභ්‍යන්තරය බාහිර වෙනස් උනත් එකයි, නැති උනත් එකයි, කීරි ප්‍රසන්නතා කරත් එකයි, නැති උනත් එකයි. යා දන්නවා සතුට දුක කියන එක ඇති වෙන්නේ මෙහි ආකල්ප මත, සම්මා සංකල්පය මතයි බාහිර සැප දුක තීරණය වන්නේ. ඒ නිසා සම්මා සංකල්පයේ දිනු වෙන විදිහට එන්න එන්න මෙයා සම්මා දිට්ඨිය දිනු කරගන්නවා. ඒ සම්මා දිට්ඨිය දිනු කරන කෙනා දැන් කරන යුතුකම් ටික නොකර ඉන්නේ නැහැ. දරුවෝ ඉන්නවා නම් දරුවෝ ටික දාලා ආයි පන්සලේ පදිංචි වෙන්න එන්නේ නැහැ මේක ඇහුවට පස්සේ. අපිටත් බැනුම් අහන්න ඊට පස්සේ. පින්නතුනි ඒ ගෙදර වැඩේ කිහෙම්ම කරන්නේ ඒව නොකර ඉන්නේ නැහැ. ඒව දැනටත් වඩා හොඳට කරනවා. දැන් කරන්නේ පැය 8ක් වැඩ කරලා නම් ඊට පස්සේ තව පැය 2ක් වැඩිපුර වැඩ කළා හරි යුතුකම් ටික කරනවා. දැන් දරුවන්ට සලකන්නේ උගන්නන එක විතරයි. මේ අවබෝධය ලැබුණාට පස්සේ දරුවන්ට ධර්මයක් උගන්වන දරුණොත් එක පින් දහම් කරනවා. ඇයි ඒ? Taman දන්නවා දරුණොත් කොයි මොහොතේ මේ යාල දන්නේ. ඒ දරුණොත් ඉපදෙනකොට ඊට වඩා හොඳ තැනක ඉපදෙන දරුවන්ට හුඟක් උදව් කරනවා. මනස දිනු වෙන්න. Taman හුඟක්ම කැමති යහළ මිත්‍රාදීන් ඥාතීන් ඉන්නවනම් ඊට පස්සේ ඒ කට්ටියත් එක්කත් පින් දහම් කරනවා, බණ දහම් අහනවා. ගෙදර ඉඳගෙනම බාන වැඩසටහන් කරනවා, ගෙදර ඉඳගෙනම බණ අහනවා. ඉස්සර වත්ත පිටිය පාටි දාපු අය දැන් පාටි නෙමෙයි දාන්නේ, වත්ත පිටියේම පහන් පත්තු කළා, බුදු පිළිම තියලා ගෙදරම පින්කම් කරන තැනක් බවට පත් වෙනවා. වෙනද අපි ලෝභ දේශ මොහ වැඩි කරන්න අපේ සම්පත් ගොඩ ගහගත්තා අපි. දැන් ගෙදරම පුණ්‍ය භූමියක් කරගන්නවා අපි. ගෙදර අපි කියනෝනේ විසාකා වගේ අනාථ මිනිසිටුමාගේ ගෙවල් ගැන සඳහන් වෙනවා. පඤ්ඤත්තානේ වාසනානේ නිතරම ස්වාමින් වහන්සේලාට ආසන පනවල තියෙන්නේ. ඇයි ස්වාමින් වහන්සේලාට ආසන පනවල කියලා කියන්නේ? පුරු ටිකක් තියලද තියෙන්නේ? නිතරම උදේ වරුවක නම් දානේ තියෙනවා, හවස් වරුවේ නම් ගෙලන්පස සෝදානම්. ආවට පස්සේ සුදුරෙදි හොයාගෙන යන ගෙවල් ආසෙ දුවන්නේ නැහැ. කලින්ම සුදුරෙදි සෝදානම් කරලා ආසන පනවල තියෙන්නේ. දැන් අපේ ගෙදර රණ්ඩු වෙන සුදුරෙද්ද හොයන්නේ හාමුදුරු කෙනෙක් ආවට පස්සේ. කලින්ම පින්නතුණි ආසන සෝදානම් කරලා තියෙන්නේ ස්වාමින් වහන්සේලාට ගෙදර. තමන් ආසන සෝ ඒක තමයි තමන්ගේ ජීවිතය. දැන් අනාථ මිනිහගේ සිරිතුමා කියන්නේ පින්නතුණි මහා ව්‍යාපාරිකයෙක්, බුදුහාමරේ කාලේ නැවතිවිච්ච කෙනෙක්. නැව පවතිවිච්ච මහා ව්‍යාපාරිකයෙක්. ඒ විසාකාව කියලා කියන්නේ ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරපු කෙනෙක්. විසාකාවගේ විවාහයට ලැබිච්ච දායාදය මොකද්ද කියලා දන්නවද? ඈ විසාකාවගේ මේල පළඳනා කුඩා කාලේ පිටම තිබෙකන්නේ විසාකාවගේ විවාහයට ලැබිච්ච දායාදය තමයි කිරි එළදෙනුන් ලක්ෂයක් ලැබිලා තියෙනවා විවාහයට දායාදය. ඇය අලුතෙන් වසුපැටියෙක් ලැබුණොත් ඒ වසුපැටියන් බලන එක ඒ සත්තුන්ගේ කැඳහන එක හිටන් කරලා තියෙනවා. සේවකයන් වාක් ඉඳලා තියෙනවා. ඒ සියල්ලක්ම කරන අතරේදී පින්නතුනේ පන්සලට යනවා, පොඩි සායන හන්සලට පළතුරු අරන් යනවා, gedara ආසන සෝදානම් කරලා තියෙනවා, බණ අහනවා, ධර්ම සාකච්ඡා කරනවා, පොඩි හාමුදුරන්ට උපදෙස් දෙනවා, තමන්ගේ මොනුබුරු මිනිපිරියෝ ඉඳලා තියෙන 100කට වඩා. ඈ? ඒ ඇයට මොනුබුරු මිනිහිරි ඉඳලා තියෙන 100කට වඩා. ඒ ඇයටත් උපදෙස් දෙනවා. මේ ඔක්කොම කරද්දී පින්නතුනේ මේ ඇගේ ලෝකයේ ආධ්‍යාත්මික ලෝකය. අර දේවල් කරන්නේ යුතුයකම් කරන සමාජ සම්බන්ධ දේවල් කරන්න තමයි අරව කරන්නේ. නමුත් මානසික සුවය සඳහා මේ දේවල් එක්කයි ජීවත් වෙන්නේ. දෙම් පින්නතුනේ අපි මේ දහමත් එක්ක ඉදිරියට යද්දී හිතන්න එපා අද කරන වැඩ ටික අපි අතපසු කරයි කියලා. හදාගෙන නැගියේ වැඩ ටික මග නවත්තයි කියලා බය වෙන්න එපා. මෝගේජ් එක මගදී නවත්තලා පැකියාවෙන් අස්සේ කියලා බය වෙන්න එපා. ඒව මීටත් වඩා ඉක්මනට කර ඇතැම් විට තවත් ගියක් ගනී වැඩිපුර රැකියා කළා. ඒ හැම දෙයක්ම දහම වෙනුවෙන්, සද්ධර්මය වෙනුවෙන්, තමන්ගේ දරුවන්ගේ අනාගතයේ සුගතිය වෙනුවෙන්, අනාගත සුභ සිද්ධිය සඳහා විතරක් නෙවෙයි අනාගත සුගතිය වෙනුවෙනුත් තමන්ගේ ඥාති මිත්‍රාදීන් හැම කෙනෙක්ගේම ජීවිතය සඳහා අපේ කටයුතු කරනවා. කරන්න පින්නතුනේ යාගේ එක පැත්තකින් කුසලයේ ප්‍රබල වෙනවා. අතීත කර්ම ශක්තිය හැටියට එන්න තියෙන අකුසල කර්ම තියෙනවා නේ, හැකිතා දුරු වෙනවා. ඒ වගේම හු දන්නවා කොච්චර පින් දහම් කළත් තමන්ට පාලනය කරන්න බැරි තත්ත්වයක් ජීවිතයේ තියෙනවා. තමන්ට ඕන වෙලාවක ප්‍රබල ලෙඩක් එන්න පුළුවන්, අසනීපයක් එන්න පුළුවන්, ආබාධිත වෙන්න පුළුවන්, තමන්ගේ ළඟම ඥාතියෙක් ලෙඩවල මිය යන්න පුළුවන්. ඒ හැම දෙයකටම තියා කලින්ම මනස සෝදානම් කරගෙන ඉන්නේ. දැන් මම පන්සල් යනවා, මම ලෙඩ වෙන්නේ නැහැ, නාකි වෙන්නේ නැහැ කියලා එහෙම කතාවක් නැහැ. ඈ ඒ නාකි වෙන එකෙන් ලෙඩ වෙන එකෙන් බේරෙන්න නෙමෙයි පන්සල් එන්නේ. පන්සල එන්නේ තමන්ට දහමින් ලැබෙන ආරක්ෂාව තමයි මනසට ලැබෙන ආරක්ෂාව. මනස දුගතියට නොගිහිල්ලා සුගතියේ පිහිටවන ආරක්ෂාවක් තමයි ධම්මෝහවේ රක්කති ධම්මචාරයන් කියලා තියෙන්නේ. අන්න ඒ රැකවරණ ළඟදී අනිත් දේවල් ටික තමන්ට ගැටලු වෙන්නේ නැහැ. තමන් දන්නවා තමන් මෙච්චර කුසල කරද්දී අනිත් දේවල් එනවා නම් ප්‍රබල දේවල් එන්නේ තමන්ට කර්ම දෝෂත් එක්ක. තමන් හිත හදා ගන්නවා. තමන් ඒකට මුහුණ දෙන්න පුළුවන් විදියට හිත ශක්තිමත් කර ගන්නවා. තමන් මේ දේවල් තමන්ගේ කියලා ආත්ම වශයෙන් නොගන්න විදියට තමන්ගේ අවිද්‍යාව දුරු කළා. විද්‍යාව පහළ වෙන ඉහළම ප්‍රඥාවකින් මේ හැම දෙයක් ගැනම යා දකින්න පුළුවන් මනසට මට්ටමට මනස සකස් කරගනිමින් ඉන්නේ. ඒ සඳහා පින්නතුනි මේකේ ඉහළම දියුණුව සඳහන් කරන්නේ විද්‍යා විමුක්තිය කියලා. නුවණ පහළ වීමත් ඒ නුවණට අනුව මේ දුකෙන් නිදහස් වීම නැමැති විමුක්තියත් ලබන්න. ඒ විමුක්තිය ලබන්න නම් පින්නතුනි විමුක්තිය නිකන් ලැබෙන්නේ නැහැ. මේක අනුපූර්ව ප්‍රතිපදාවක්. මේ ඔබට දීපු මුලින් දීපු අත්පත්‍රිකාවේ හතරවෙනි පිටුව මුල එක දක්වන ඒ අනුපිළිවෙල. විද්‍යා විමුක්තිය ලබන්න නම් නිකන් බෑ. විද්‍යාවෙන් ලබන්න නම් සත්බොජ්ජංග වඩන්න ඕන. සත්බොජ්ජංග නිකන් වැඩෙන්නේ නැහැ. සත්බොජ්ජංග වැඩෙන්න නම් සතර සතිපට්ඨානය වඩන්නට ඕන. සතර සතිපට්ඨානය නිකන් වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨානය වැඩෙන්න නම් ත්‍රිවිධ සුචරිතය වැඩෙන්නට ඕන. කාය සුචරිතය, වාචී සුචරිතය, මනෝ සුචරිතය කියන ත්‍රිවිධ සුචරිතේ වැඩුවටින් තමයි තමන්ට සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙලා සත්බොජ්ජංග සම්පූර්ණ වෙලා විද්‍යාවෙන් මුක්තිය ලැබෙන්නේ. ත්‍රිවිධ සුචරිතය නිකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ සඳහා ඉන්ද්‍රිය සංවරය අවශ්‍ය වෙනවා. චක්කුණා රූපං දිස්වාන නිමිත්තං ගායි හෝති සෝතේන සද්දං සුත්වා කනින් සබ්දහල නිමිති ගන්නෑ කියලා ඉන්ද්‍රිය සංවරයක් ඔහුගේ තුල ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය නිකන් ඇති වෙන්නේ නැහැ. අපි දැන් මේ පල්ලෙහැ නේ උඩහට කියන්නේ. ওই 10 එන අංකින් නම් උඩහට කියන්නේ ඒකයි. විද්‍යාවෙන් මුක්තිය ලබන්න නම් සත්බොජ්ජංග වැඩෙන්න ඕන. සත්බොජ්ජංග වැඩෙන්න නම් සතර සතිපට්ඨානෙ වැඩෙන්න ඕන. සතර සතිපට්ඨානෙ වැඩෙන්න නම් ත්‍රිවිධ සුචරිතය තියෙන්නට ඕන. ත්‍රිවිධ සුචරිතය වැඩෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. ඉන්ද්‍රිය සංවරය වැඩෙන්න නම් සති සම්පජඤ්ඤය තියෙන්නට ඕන. සති සම්පජඤ්ඤය වැඩෙන්න නම් යෝනිසෝ මනසිකාරය තියෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය වැඩෙන්න නම් ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ශ්‍රද්ධාව ඇතිවන්නේ සද්ධර්ම ශ්‍රවණය කරෝතින්. සද්ධර්ම ශ්‍රවණය කරන් ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබුණොතින්. කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න ලැබෙන්නේ තමනුත් ගුණවත් කෙනෙක් බවට පත් වෙනට ඕන. තමන්ගේ ළඟත් ගුණධම් තියෙනට ඕන. පරිත්‍යාග සීලත්වය, කළගුණ සැලකීම, මෛත්‍රිය, අවංක භාවය. මොනවද? කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ මොනව හින්දද? අවංක බව, මෛත්‍රිය, කළගුණ සැලකීම, නුවණ, ප්‍රඥාව. මේවත් කිසියම් මට්ටමක තමන්ගේ ළඟ තියෙනට නැත්නම් කල්යාණ මිත්‍රෙක් එක්ක උදේ හවස හිටියත් හඳුනා ගන්න බැරි වෙනවා. තමන්ගේ ළඟ මේ ගුණ දහම් නැති වුණා තින්. ඒ කරුණ ඉතාම වැදගත්. මොනවද ඒ කරුණ ටික? කළගුණ සැලකීම, මෛත්‍රිය, අවංක බව සහ ප්‍රඥාව. පින්නතුනි මෙන්න මේ කරුණු දිනු වීම සඳහා හැකිතාක් දුරට ධර්ම දේශනා අහන්න. අහලහල වඩ වඩාත්ම තමන්ගේ වයස යනවට වඩා වේගයෙන් තමන් ගුණ දහමින් ඉදිරියට යන්න. ආර්ථික අනිත්‍ය වලින් පොඩි පොඩි අඩුපාඩු කමුණාට කමන්නේ. තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව තමන්ගේ වාහනේ ඉස්සරහා දාලා තියෙන කොඩියක් වගේ නිතරම ඔසවාගෙන ඉන්න. එහෙම ඉන්නකොට පින්නදෙන තමන් කරන අනිත් හැම වැඩකටම මේ කරන කටයුත්ත ආශිර්වාදයක් වෙනවා. තමන්ගේ දරුවන්ට ආශිර්වාදයක්, තමන්ගේ මෞද්‍යමාපියන්ට ආශිර්වාදයක් විතරක් නෙවෙයි, තමන්ගේ මිය ගිහිපු ඥාතීන්ටත් ආශිර්වාදයක්. සම්මියදෘෂ්ටික දෙවියන්ව පින් අනුමෝදන් වෙනවා තමන් දිහා බලලා සාදුකාර දීලා. ඒ අය තමන්ව ආරක්ෂා කරනවා. තමන්ට ලෝකෙ ලැබෙන්න පුළුවන් ඉහළම යහපත කර්මයේ විසින් ඔබට හිමි කළ දෙනවා. හැබැයි පිනුතුනි වයස කියන්නේ එක නොමෙරින් එක වෙන්නේ නැහැ. ඒව වෙනවා. ඒව වළක්වන්න බෑ. ඒව වෙද්දී පිනුතුනි ළඟදී තමන් වයසට යනවා, තමන් මැරෙනවා කියන දෘෂ්ටියෙන් ටිකෙන් ටික තමන් දුර වෙලා තමන් ඒ තත්ත්වයට ලෙඩ ඇඳට වැටෙන්න කලින් තමන් මානසිකව ඉහළ තත්ත්වයට පත් වෙනට තමන් අප්‍රමාදීව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් පිනුතුනි ඔබ සසර මුගක් පින්දහම් කළා, පාරමිතා පුරලා, ඇතැමිට හිසේ තියාගෙන දන් අරගෙන ගිහිල්ලා වාස් පින්කම් සසර කළා තමයි ඔබ මේ වාසනාවන්ත උපත, පින්වත් මෞද්‍යමාපියන්, හොඳ පරිසරයක වාසය, මේ හැමදේම ඔබ ලැබුවේ සතර හුඟා පින්දහම් කළා. ඉතින් ඒ ගැන හුඟා සතුටු වෙන්න, සතුටු වෙන ගමන් තව තවත් ඒ පින වැඩි වෙන විදිහට දිනපතාම වැඩ කටයුතු කරන්න. දිනපතාම දිනෙන් දින තමන්ගේ හිතේ නකුසන අඩු වෙන බව තමන්ම බලා ගන්න. ඊයේ මට කෙනෙක් බනිනකොට මං කේන්ති ගත්තා. අද මට ඒ කෙනා මේ විදිහට බනිනකොට මං අද කේන්ති ගන්නෑ. ඊයේ අනිත් කෙනෙක් කාමරය සුද්ධ කළ නිසා මම සුද්ධ කරේ නැහැ. ඊට කලින් දවසේ එයා සුද්ධ නොකරපු නිසා මම බැන බැන සුද්ධ කරා. අද දවසේ මම එයා සුද්ධ කරන කලින් මම සුද්ධ කරනවා කියලා අද කාමරයේ තමන් එයාගේ ටිකත් එක්කම පිරිසිදු කරන මට්ටමට එනවා. පින්වත්නි, මෙන්න මේ දිනුව තමන්ට එන්නට ඕන. තමන් ඉන්න නිවස තමන්ගේ නිවසක් වෙන්න පුළුවන්. තවත් පිරිසක් එක්ක අතර ඉන්න පුළුවන්. ඒ නිවසේ ඉන්න වැඩිපුරම වැඩ කරන කෙනා ඔබ බවට පත් වෙන්න. වැඩිපුරම අනිත්‍යයට යහපත කරන කෙනා ඔබ බවට පත් වෙන්න. වැඩිපුරම අනිත්‍යයට උදව් කරන කෙනා ඔබ බවට පත් වෙන්න. වැඩිපුර අනිත්‍යයේ කුසට යන කෑම ඔබගේ දෑතින් සකස් කරන කෙනෙක් බවට පත් වෙන්න ඔබ. පින්නතුනේ ගැන හිතනකොට තමයි ලොකු සතුටක්. තමන්ගේ අද්දෙකින් හදපු කෑම රසවත් කෑම අනිත්‍යය අනුභව කළා. තමන්ගේ කුසගින්න නැති කරගන්නකොට තමන්ට කොච්චර සතුටක්ද? තමන්ගේ දරුවන්ටත් වෙනද කෑමටික වෙනකොට වෙන වෙන දේවල් හිත හිත තමන් කෑම ඉව්වේ. පින්නතුනේ කෑම වෙනකොට ඒ කෑම අනුභවය අනුභව කරන්න ඇකිරිය මෙත් වඩමින් කෑම යන්න. ඒ කෑම ටික කලින් උයලා පුළුවන් නම් බුද්ධ පූජාව තියන්න පුළුවන් නම් ටිකක් තියන්න. පින්නතුනේ වෙනද අපි නිකන් කෑම ටිකක් උයලා උයපු ගමන් කාපු අපි නිකරුණේ. දැන් අපි කුසල් වඩමින් කෑම යන්නේ. වෙනද අපි රැකියාවකට ගිහලා රැකියාව කරන්න ආවට ගියාට දැන් අපි කරන්නේ කිසියම් කෙනෙකුට සේවයක් කරන්න බලාපොරොත්තු වෙන. වාහනේ යන ගමනොත් අපි දැන් මෛත්‍රී වඩමින් යන්නේ. එන ගමනොත් මෛත්‍රී වඩමින් එන්නේ. තමන් රැකියාවේ නැය කිරේ කරුණාවෙන් මෛත්‍රියෙන් සලකනවා. තමන්ගේ අම්මට තාත්තට වෙනදට වඩා සලකනවා. තමන්ගේ ස්වාමි භාර්යාවන් තමන්ගේ හිතේ දෙන දයක් කියද්දි වෙනද කේන්ති ගණ ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. වෙනද තමන් එකට එක කතා කරන ගතිය දැන් ටිකෙන් ටික අඩු වෙනවා. දරුවන්ගේ අකීකරු කම්වලදී වෙනද තමන් හුවාක් ඉක්මන් වෙලා කලබල වුණා දැන් ඒ ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දරුවන්ටත් මේව දැනුණොත් දරුවනොත් වෙනතුනි වෙනදට වඩා එන්න හොඳ වෙන්න ගන්නවා තමන්ගේ මේ ගුණ දහම් ටික දිනු වීමත් එක්ක. ඒ නිසා වෙනතුනි මේ දහම කියන්නේ සාන්දෘෂ්ටික දහමක්, මෙලොව මානසංස තියෙන දහමක්. මේ දහමේ තියෙන සුවිශේෂත්වය තමයි මේ දහමෙන් කියන දර්ශනය තමයි වෙනතුනි මේ ලෝකයේ කියන එක කලින් නිර්මාණය වෙච්ච දෙයක් නෙවෙයි. මේ මොහොතේ වර්තමානයේ හටගෙන වර්තමානයේම නිරුද්ධ වෙන, අතීතයෙන් මෙතෙන්ට නොයන, මෙතනින් අනාගතයට නොයන හේතුඵල ධහම මත ක්‍රියාත්මක වන ධහමක් තමයි ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ. ලෝකයේ අනිත් සියලු මාගම් දර්ශන ඇතිවෙච්ච ලෝකයක නිරුද්ධත්වයක් දේශනා කරද්දී බුදුහාමුදුරුවෝ විතරයි පින්නතුනි ලෝකයේ හේතු ඇතිවීමම නිරුද්ධ කළා, ලෝකෙන් නිදහස් වීමට මාවත දේශනා කරන ධහමක් ලෝකෙට දේශනා කළේ. ඉතින් මේ අතන්ට කවදොරටත් කරුණ වහන තියෙනවා නම් අවස්ථාවක් ලබා දෙනවා. මේ පින්නතුන් හුඟක් වෙලා බණ ඇහුව නේද 12 මාරි ඉඳලා. ඉතින් මේ අතන්ටත් බොහොම පින් හුඟක් වෙලා මේ ඉවසගෙන හිටියට. ඉතින් අපේ ධර්ම කරුණ හුඟක් සාකච්ඡා කළා. තව කාරණයක් ඇහුවා, සතිය කියන එක සංයෝජන දුරු කිරීම කියන එක භාවනා වැඩිමෙන් විතරක්ද කියන එක. ඇත්තම එතෙන්ද කියන තියෙන වැදගත්ම කාරණයක් තියෙනවා මේ හෑන්ඩ් අවුට් එකේ හතරවෙනි පිටුවේ, පළවෙනි දීපු හෑන්ඩ් අවුට් එකේ හතරවෙනි පිටුවේ තියෙනවා විමුක්ත ආයතන පහක් ගැන. සංයෝජන දුරු කිරීමේදී බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ භාවනා කිරීම එකම දේ කියලා. නමුත් පිනතුනි විමුක්තියටපත් වෙන අවස්ථා පහක් ගැන, ආකාර පහක් ගැන සඳහන් වෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය. සමහරක් තහවුතුන් භාවනා වැඩි වෙන්නේ නැහැ. බණ අහද්දීම, බණ ඇසීමම භාවනාවක් බවට පත් කරගෙන ඒ තුලින්ම විදර්ශනා වැඩිලා සමහරක් තන් සංයෝජන ප්‍රහින කරගත්තා. ඒ නිසා බණ ඇසීමත් හොඳින් මතක තියාගන්න, බණ ඇසීමත් විමුක්ත ආයතනයක්. සරියුත් හාමුදුර සෝවාන් වුණේ බණ අහද්දී. සුද්ධෝදන රහතමා සෝවාන් වුණේ බණ අහද්දී. සුද්ධෝදන රහතමා අනාගාමි වුණේ බණ අහද්දී. සුද්ධෝදන රහතමා රහත් වුණේ බණ අහද්දී. බාහ්‍ය දාරෝ චීරිය රහත් උනේ බණහද්දී. සමහර නැත්තම් සතර හිත දිනු කරපු අයට ශනිකෝ මේ ධම කියනකොටම ඒ ධර්ම ශ්‍රවණය මේ ඇයට විදර්ශනා භාවනා බවටපත් වෙනවා. ඒ නිසා බණ ඇසීම විමුක්ත ආයතනයක් නිවන් ලැබීමේ මාවතක්. ඒ වගේම ධර්ම දේශනාවත් විමුක්ත ආයතනයක්. සමහර දේශකයන් වහන්සේලා පෘථග්ජනව ධර්මාසනාරූඪ වෙනවා ධර්මාසනයෙන් බැහැර යන සෝවාන් කෙනෙක් හැටියට. සමහර කෙනෙක් අනාගාමීව බණ ධර්මාසනෙට එනවා ධර්මාසනයෙන් බැහැර යන රහතන් වහන්සේ කෙනෙක් විදියට. බණ කියද්දී අනාගාමී වෙලා බණ කියද්දී රහත් වෙලා. බණ කියනකොට සම්පූර්ණ අවධානයෙන් සම්පූර්ණ ධර්ම මනසිකාරයෙන් බොජ්ජංග වඩමින් භාවනා බණ දේශනා කරද්දී එතනත් භාවනාවක් වැඩෙනවා. තවත් කියනවා පින්නතුනි ධර්ම සජ්ජහයනය. තාලයකට ධර්ම කනුව සජ්ජහනා කිරීමත් භාවනා වැඩීමක් ඔබටපත් වෙනා ඒකත් නිවන් දැකීමේ මාර්ගයක් හැටියට සඳහන් කරනවා. අනිත් දේ තමයි ඇසෝ ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමත් භාවනාවක් බවටපත් වෙනා ඒකම විමුක්තායතන බවටපත් වෙනවා. ඒ වගේම තවත් සමහර ඉන්නවා කෙලින්ම ඍජුවම බොජ්ජංග ධර්ම වඩලා සමති දර්ශනාව වඩලා භාවනාවම විමුක්තායතනයෙන් බවටපත් කරගන්නවා. ඒ නිසා නිවන් දැකීමේහි ආකාර පහක් ගැන සඳහන් වෙනවා. විමුක්ත ආයතන පහක් ගැන සඳහන් වෙනවා. බණ ඇසීම, බණ දේශනා කිරීම, ධර්ම සජ්ජහායනය, ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම භාවනාව කියලා. ඒ නිසා සංයෝජන ප්‍රහින කිරීමේ ක්‍රමයක් විදිහට මේ පහම දක්වලා තියෙනවා. භාවනා එකක් විතරයි. සංස්කාරවලදී සමහර සංස්කාර තියෙනවා සසරට යන සංස්කාර තියෙනවා ඒවා අපි දුරු කරන්න ඕන නමුත් සසරෙන් නිදහසන කර්මයක් තියෙන සංස්කාරයක් තියෙන දැන් ඔය ඇත්තෙම සංඥා හැටියට ගිරිමාන සූත්‍රයෙන් විස්තර වෙන දස්සඤ්ඤා වැඩිම ඒ අවස්ථාවක ඇත්තෙම ඒ සංඥා විතරක් නෙවෙයි සංඥාවත් එක්කම සංස්කාරات වැඩෙනවා එතකොට දැන් මෙතන අනිමිත්ත අපහනිත ශුන්‍යත කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මුලින් සඳහන් කළ කාර්යයම තමයි සාදුරට තිස්තර කරන්න තියෙන්නේ. අපි ඇසට රූපයක් දැකලා කනට ශබ්දයක් අහලා මෙන්න මේ ශබ්ද ගන්ධාදිය තුලින් අපි බාහිර මට්ටමට නොගිහිල්ලා බාහිර යකුම් මට්ටමේ බැහැර වෙලා මේ යථාර්ථය අවබෝධ කර ගැනීමමයි ශුන්‍යත කියලා කියන්නේ. එතකොට දැන් අපි මේ දෙයක් තියෙනවයි කියලා සුභ හැටියට ආත්ම හැටියට ප්‍රණීත හැටියට ගන්නව බහලි නිවැරදි හැටියට ඍජුවම සංස්කාර දුර වෙන මාවතක තමන් ඉන්නකොට තමන්ට තේරෙනවා මේක බාහිරින් ඇති වෙන දෙයක් නෙවෙයි මේක අභ්‍යන්තරයෙන් හට ගන්න දෙයක් ඒ මොහොතේ හට ගන්න දෙයක් කියලා දකිනකොට එයාට මේ ශුන්‍යත භාවය අවබෝධ වෙනවා බාහිර දෙයක් නැහැ කියම නෙවෙයි ශුන්‍යද කියලා කියන්නේ දැන් කිසිම දෙයක් නැහැ කියන අන්තයට නෙවෙයි යන්නේ එතකොට කියොත් නාස්ති දෘෂ්ටිට යනවා උච්ඡේද දෘෂ්ටිට යනවා ඒ දෘෂ්ටි වැටිලා නෙමෙයි මේ ශුන්‍යතාවයට යන්නේ. හේතු තියෙනකොට තියෙනවා, හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන අවබෝධයෙන් මත ශුන්‍යතාවයකට තමයි මේ යන්නේ. ඒකට තමයි ශුන්‍යත කියලා කියන්නේ. අනිමිත්ත කියන්නේ ඒවා නිමිති වශයෙන් බාහිරින් මෙයක් ගන්නෙ නෑ, මේ ඇතිවීම නැතිවීම දකිනකොට. අපහනිත කියන්නේ ඒවා ප්‍රණීත හැටියට මෙයා බාහිරින් දෙයක් ගන්නෙ නෑ. ප්‍රණීත හැටියට ගන්නෙ නෑ, ඒ වගේම ඇත කියලා ගන්නෙ නෑ. ඒ වගේම නිමිති හැටියට මෙයා ගන්නෑ මෙන්න මේ තුනින්ම දුර වෙලා එයා සංස්කාර දුර වෙන මාවතක සිටමින් විද්‍යාව පහළ වෙන විදිහේ දර්ශනයකින් සිටීමයි මේ අවස්ථාවෙන් විස්තර ගන්න. මේක ඇත්තම ලොකු විස්තරයක් මම දෙන්නම් ඊට පස්සේ මේ ඒකට හොඳ ධර්ම දේශනාවක් තියෙනවා මාන කඩවසු වස්සන හඳුනගෙන බණක් තියෙනවා. මම ඒක දෙන්නම් ඊට පස්සේ ඒක අහන්න පුළුවන්. ඒකේ සම්පූර්ණම ඊගෙන විස්තර වෙනවා. ලොකු විස්තරයක් යනවා. මොදැයි මේ සීල පරාමාස වෘත පරාමාස කියන කාරණය ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. සීල වෘත පරාමාස කියන්නේ නිවන් ලැබීම සඳහා සාමාන්‍යයෙන් අපි කියන්නේ බාහිර ශාසනවල සීල වෘත සමාදන් වීම තමයි පරාමර්ශනය කිරීම. ඒවා ඇසුරු කිරීම තමයි සීලම්බත පරමාර්ථ කියලා කියන්නේ. එතකොට හරියට සම්මාදිටියක් නැති වෙච්ච කෙනා මේ දුකේ ඇතිවීම නිරුද්ධ වීම නොදකින කෙනා එක්කෙනෙක් හිතනවා එක්ක ශරීරයට දැඩි සැප දෙන්න ඕන කියලා ඉන්ද්‍රියන් පිනවන යනවා. තවත් කෙනෙක් ඇතැමිට කර්මය ශේය කරන්න ඕන කියලා අජවෘත, ගෝවෘත, සුනකෘත ආදී නොයෙකුදී වෘත සමාදන් වෙනවා. එයා හිතන් ඉන්නවා මේ අපි අතීතයේ දුක් පව කරලා තියෙනවා මේ වගේ සත්ත්ව වශයෙන් ඉඳලා කර්මය ගෙවන්න ඕන කියලා එයා මේ සත්තු සිව්පා වගේ හැසිරෙමින් වෘත සමාදන් වෙලා ඉන්නවා. එතකොට බුදුදහමෙන් හරියට දුක් දීලා හෝ දැඩි සැප දීලා හෝ විමුක්තිය සඳහන් කළා නැහැ. පිනතුනේ ශරීරයට දුක් දෙන්න ඕනේ සැප අවබෝධ කරගන්න. දුක අවබෝධ කර දැන් අනුරුද්ධ හාමුදුරුවෝ කියලා කියන්නේ සාක්‍ය කුමාරයෙක්ට අනුරුද්ධ සාක්‍ය කුමාරෝ කීප දෙනෙක් එකට මහනුවානේ. දේවදත්ත, අනුරුද්ධ, කිම්බිල, බබු දේවදත්ත කියලා. ඔන්න ඔය අතුරින් පිනතුනේ අනුරුද්ධ හාමුදුරුවෝ කියලා කියන්නේ සාක්‍ය කුමාරේ එයා නැත කියන වචනේ ජීවිතේට අහලවත් නැහැ. ඒ තරම් සුභෝභෝග ජීවිතයක් ගත කරන කෙනෙක්. එහෙම කෙනෙකුට උනත් පිනතුනේ මේ දුක අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා දුක අවබෝධ කරගන්න දුක් විඳින්න ඕනේ නැහැ. මේක දර්ශනයකින් වෙන දෙයක්. ඒ නිසා ඒ දර්ශනයත් එක්කම ලෝකෙට ඇලීම නැති වෙනවා. මේක ක්ෂණිකව මේ මොහොතේ ඇති වෙලා මෙතන මේ අධ්‍යක්ෂකම නිරුද්ධ වෙනවා කියලා දකිනකොට තමන් බඩු බාන්න පරිහරණය කරන්න පුළුවන්. පරිහරණය නොකර ඉන්නේ නැහැ. නමුත් ඒකට තියෙන දැඩි ඇලීම, ඒක හැමදාම තමන් කැමති විදිහට තියෙන්න ඕන, වෙනස් වෙන්න බෑ මේක මගේ කියලා දැඩි රාගය ආශාව අඩු වෙනවා. ඒක වෙනස් වෙද්දී ඒක අනිත් කෙනෙක් කඩල බිඳලා දාන්දි ඇති වෙන ද්වේෂය, පටිගය තමන්ට ටිකෙන් ටික අඩු වෙනවා. මේ අසාරකේ දකින්නවත් එක්කම. හැබැයි මේ අසාරකේ දකින්න කෙනා හිතන්න එපා නිහතමානීකමට කියලා මේ අඩුවම බඩු බාන්න පාවිච්චි කරයි, අඩුවම ඇඳුම් පැනඳුම් පාවිච්චි කරයි කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. යා හොඳම මට්ටමේව තමයි පාවිච්චි කරන්නේ. සල්ලි මට්ටමට අනුව ණය වෙලා නෙවෙයි, තමන්ගේ මානසික මට්ටම අනුව පාවිච්චි කරන්න පුළුවන් ඉහළම තාක්ෂණයේ ව්‍යා පාවිච්චි කරනවා. නිවැරදි වුණත් හොඳම ලස්සනට හදා ගන්නවා. හැබැයි ඒ හැම දෙයක්ම යා යොදා ගන්නේ තමන්ගේ ලෝභ දේශ මොහ දුරු වෙන විදියට. ඒ කිසිම දෙයකින් තමන් ඉස්මතු වෙන්නේ නැහැ. දැන් අපි වාහනයක් ගන්නෙ වෙනත් කෙනෙක් දැකලා හොඳයි කියලා එහෙම බලාපොරොත්තු වෙන දැන් ගන්නෙ අපිට පාවිච්චි කරනට වඩා. දැන් ඇඳුමක් අඳින්නේ අනිත් කෙනෙක් අගය කියලා බලාපොරොත්තු වෙන. නමුත් මේ අවබෝධය ලැබුණට පස්සේ යාට බාහිර දේවල් වලින් කීර්තියක් අවශ්‍ය නැහැ යාට. පින්නතුනි අපේ ගෙදර සීනි මිටි ගණන් තියෙනවා නම් අපි සීනි ගේන කඩේ යනවද? සීනි ගේන කඩේ යන්නේ අපි ඇගේ ගෙදර සීනි තියෙනවා නම්. තමන්ගේ අභ්‍යන්තරයේ සතුට තියෙනවා නම් තමන් පාවිච්චි කරන බඩු භාණ්ඩ වලින්, ඇඳුම් පැළඳුම් වලින්, වාහනයෙන්, තමන්ගේ දරුවන්ගේ උගත්කම් වලින් මේ වගේ අමුතු කීර්තියක් යාට අවශ්‍ය නැහැ. එයා මහා මෙරක් වගේ සතුටක්, ආධ්‍යාත්මික සූයක්, එයා ඇතුලේ මහා පහනක්, මහා නොනිමෙන පහන කාලෝකය අභ්‍යන්තරයේ දැල්වගෙන ඉන්නේ යා. එයාගේ දරුවාට මහාචාර්යවරුණත් එකයි සාමාන්‍ය ගුරුවරයෙකුණත් එකයි යාට ලොකු වෙනසක් අභ්‍යන්තරට ඒකෙන් වෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ එයා දරුවාගේ දියුණුවට වැඩක් නොකරනවා කියලා. දරුවන්ට එක ડોක්ටරේට් එකක් නෙවෙයි ડોක්ටරේට් දෙකක් ගන්න හැටි උදව් කරනවා යා. එයා උපරිම වශයෙන් බාහිරට උදව් කරද්දී යා දන්නවා එයාගේ සතුට සම්පූර්ණව රඳා පවතින්නේ එයාගේ අභ්‍යන්තර මානසික මට්ටම මත කියලා. එයා අභ්‍යන්තරයෙන් සතුට ලබන මාවතක එයා ඉන්නේ. දැන් විසාකාව මේල පළඳනාව දැන් ආවා කියලා ඒකට ආඩම්බරුනේ නැහැ. විසාකාව පිනතුනේ ලෝකෙ තිබෙච්ච වටිනාම ආවරණේ පාවිච්චි කළේ. බුදුහාඳුරෝ දේශනා කරේ නැහැ ওই පන්සල එනවනම් ඕක ගලවලා එන්න කියලා. ඒකත් ඇඳගෙන ඇවිල්ලා තමයි බණහර සෝවනුතුනේ. පිනතුනේ ඒ බඩු භාණ්ඩ පාවිච්චි කිරීම නෙවෙයි ගැටලුව. ඒ වගේ අපේ මාන්නය වැඩි වෙනවා නම්, ඒ වගේ අපේ රාග ද්වේෂය වැඩි වෙනවා නම් අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා ලස්සනට ඉන්න, ලස්සන වාහන පරිහරණය කරන්න, ලස්සනට අඳින්න, ලස්සන ආභරණ පරිහරණය කරන්න. නමුත් ඊට වඩා තමන්ගේ හිත අභ්‍යන්තරේ ලස්සන කරගන්න. බාහිර ධනයට වඩා තමන්ගේ අභ්‍යන්තර ධනයක් ඇති කරගන්න. බාහිර තමන් පරිහරණය කරන බඩු භාණ්ඩ වලට වඩා තමන් වටිනා කෙනෙක් බවට පත් වෙන්න. ඔබ යන වාහනෙට වඩා ඔබ වටිනා කෙනෙක් වෙන්න. තමන් වටිනා කෙනෙක් වෙන්නේ කොහොමද? තමන් ඉහළම මට්ටමෙන් හිතන කෙනෙක් බවට පත් වෙන්න. තමන් රහතන් වහන්සේ කෙනෙක් හිතන විදිහට හිතන්න. තමන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පුරුදු පුහුණු කරපු ಗುಣධම් ඒ ආකල්පවලින් ඉන්න. මාර්ගඵලලාභී උත්තමයන් ඇසුරු කරපු ಗುಣධම් එක්ක ඔබ ඉන්න. අන්න එහෙම ඉදීම තමයි අපි අපේ ජීවිතයට ලබා දෙන ගෞරවය. ඒක පින්නතුනි සාමාන්‍ය නාමයට කීර්ති නාමයට විතරක් නෙවෙයි, අපේ මේ ශරීරයටත් ඒ ගෞරවය ලැබෙනවා මරණින් පස්සේ. අපි මේ විදිහට අපි නියම විදිහට අපි හිතට සලකනවා නම් ඒ සඳහා පින්නතුනි හැකිතාල දුරට කල්යාණ මිත්‍රත්වය ආශ්‍රය කරමින් සද්ධර්මය ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාරයෙන් සමති දර්ශනා භානාව වඩමින් අපි මේ ගමන් මගේ යාමට උත්සාහ කරමු. ඉතින් එසේ කිරීමට තෙරුවන් සරණින්. ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්තුන් හැම දෙනාටමත් අපි බොහොමත්ම පින් දෙනවා මෙතෙක් වේලා බොහොම ඉවසීමෙන් බණ ඇහුවට. මම හිතන්නේ මේ පින්තුන් සමායට ආපු දිගම බණ වෙන්නත් පුළුවන් සමායට. අද දැන් එකමාරණේ පටන් ගත්තනේ 3:20 වෙනකම්. හොඳයි පින්තුනි මේ හැම දෙනාගේම සියලු ආධ්‍යාත්මික කටයුතු සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි උදෑසන පටන් ගස් කරගත් මේ සියලුම කුණි ධර්මයන් අපරමින් මියගිය ඥාතීන්ටත් අපි අනුමෝදන් කරවමු. අපනමින් මියගිය මෞදේමාපිය ආදී කිසියම් ඥාති පිරිසක් ඇතනම් ඒ සියලුම ඥාතියෝද මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන්ට සාදුකාරයක් පවත්වමින් පින් අනුමෝදන් කරමු. රැස් කරගත් මෙවුතුම් කුණි ධර්මයන්ගේ බලයෙන් පින්නතුම් පින්නතුන් හැම දෙනාටමත් තමන්ගේ දූ දරුවන් හැම දෙනාටමත් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. මේ පින්තුන් සිදු කරන සියලු දැහැමි කටයුතු සිදු කරගෙන යන්නට දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයක් සැලසේවා. විශේෂයෙන්ම මේ පින්තුන්ට මෙවැනි ආකාරයට බොහොම ලස්සනට අලංකාරවත් පින්කම් කරන්න මේ ස්ථාන පවත්වා ගනිමින් මේව නඩත්තු කරමින් මේ සඳහා තමන්ගේ ජීවිතයම කැප කරලා මේ කටයුතු කරන ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ, පොඩි හාමුදුර වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය සැලසේවා. උන්වහන්සේලාගේ සියලු ආධ්‍යාත්මික අධ්‍යාපනික සාර්ථකත්වයන් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගං පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. දුක්ඛං පන්තා ච නිද්දුක්ඛා භයං පන්තා ච නිබ්භයා ශෝකං පන්තා ච නිස්සෝකා හන්තු සම්මේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන බිය නැති වෙත්වා සොවින්ත වෙනසත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. පින්තුනි හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියත් සතර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අපේ ධර්මගරු සාමුදුරුව දරහ මාර්ග මේ කුපේන් වාඩි වුණේ දැන් තුනම මාර්ග කිත්තු. පැය තුනක් තිස්සේ හරි ලස්සනට හොඳට බණ කිව්වා. මේ පිළිතුර හරි කොහොමද ලස්සනට බණ ඇහුවා. මම එහාට මෙහාට යනකම් බලන අපේ පිළිතුර මේ බණ අහනවද, නිදා ගන්නවද, කපා ගන්නවද කියලා කිසි කෙනෙක් නැහැ. බොහොම හොඳට හිටියා, නිදාගත්තේ එහෙම නැහැ. මේ කතා කරෙත් නැහැ මගේ අහල් පහලයිත් එක්ක. බොහොම ලස්සන හොඳට බණ කිව්වා. ඒක නිසා මේ අපේ নমස්කාර ගෞරවය ස්තුතිය පුණ්‍යානුමෝදනාව දරුකටයුතු අපේ ධම්මගරු මංගලම් මහන්සේට මේ අවස්ථාවේදී පුද කරනවා. ස්තුතිවන්ත වෙනවා. දැන් කෙනෙක්ම සාදු කියලා පුණ්‍යානුමෝදනා කරන අපේ හාමුදුරන්ට බොහොම ස්තුතියි. ඊළඟට අපේ හාමුදුරන්ගේ මේ දෙවෙනි ධර්ම දේශනාවේදී ධර්ම පූජාව විශේෂයෙන් ධර්ම දේශනා සඳහා කරපු ධර්ම පරිත්‍යාගයේ මේ පූජාව මේ අවස්ථාවේදී සිදු කරන්න කියදුනා අපේ ප්‍රගීත් පෙරේරා මහත්මයා සහ සසුනි එම මහත්මයා කියලා ඉතින් අපේ පෙරටත් බොහොම පින් ඒ වෙනුවෙන් කල්පනා කරලා මේ පිළිතර පූජා පිළිබඳව හැමදෙනාටම බොහොම පින්. එහෙමනම් විනාඩි 5ක පොඩි විවේකයක් ගන්න ඊළඟ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න අපේ ලක්ෂණ නම් වෙලා ඉන්න කතියට පොඩි භාවනාවක් මේ චූටි භාවනාවක් කියලා දීලා හැමදෙනාටම භාවනාව සුදු කරා. එනිසා පොඩි විවේකයක් දෙන්න විනාඩි 5ක්. කොළ ටිකක් තිබ්බ ගන්න එතකින් මේ සුඩ කොළ ටිකක් තිබ්බ පිටිකර ටිකක් මේ සුඩ තිබ්බ මේ ධම්මරතන ගන්න එතකින් මේ සුඩ තින පිටිකර ටික ධම්මරතනට ඔය මේ සුඩ පිටිකර ගත්තේ කියන වාසි ටික ගන්න මේ මොකද හ්ම් හ්ම් පිටිකර ගන්න මේ සුඩ මේ ගිර ඉන්නේ නැහැ මෙන්න මේ මොකද